හොඳයි මිතුරි, සෙලුම් දෙනා සාදුකාරයක් දෙන්න. නිවේදයාමි සම්බුද්දං විතරාගං මහාමුනි නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසභං. ඒ උත්තම වූ ත්‍රිවිධ රත්නයන් අවසරයි වැඩමවා වදාළ මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සංඝයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම පින්තුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන් යෙදිච්ච ඒ සීලම ඥානහිත මිත්‍රාදීන් සිහිපත් කරගන්න, විශේෂයෙන්ම දීවතුන් අතර ඉන්න කාලෙදි ධර්මකාමීව ධර්මයට ලැබිව කටයුතු කරපු පිරිසක් ඉන්නවා නම් අන්න ඒ සීල දෙනාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ඒ පිරිස දැකගෙන හිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අසමිදිලා සුන්ත මුදිත වෙන්න කියලා වෙන මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන් මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ බදංසා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංසා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදංසා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා මොහොතක් අධිස්ථාන කරන් අනාදිමත් සංසාරයෙන් ඉදිරියෙන ගමනේදී රාග ద్వේෂ මෝහයන් නිසා මානයට පත් වෙලා ඒ උත්තම වාරයන් වහන්සේලාට අරිහතුන් වහන්සේලාට තමන් යටින් නිගාවක් වුණා නම් ඒ උත්තම වාරයන් වහන්සේලා මාහට කමා කර සිටනසේක්වා කියන ඒ උත්තම වාරයන් වහන්සේලා කමා කර සිටින්න, ඒ වගේම පින්තුනි අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව සම්මිනට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා, ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යමෙක් ඇත්නම් ඒ උත්තමීව අදිස්ථාන කරන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා. ප්‍රශ්න තියෙනවා ගොඩක්, අපි ඒකිනේක විසඳගෙන යන්න. හොඳයි පින්වතුනි, බොහෝ ප්‍රශ්න තියෙනවා, අපි ඒකිනේකට උත්තර ගන්න උත්සාහ කරමු. මට පේන හරියට එන්න පුළුවන් නම් හොඳයි. එතකොට අනිස්ථාන කරන්න ලේසි යමු. සමහර ප්‍රශ්න තියෙනවා පිටින් ගොඩාක් ගැඹුරු දේවල්. අපි එකකින් පටන් ගමු. එක ප්‍රශ්නයක් කතා කළ හැකි මම හිතන්නේ අද මුළු දවසම. මෙන්න මේ ප්‍රශ්නේ පටන් ගමු. ස්වාමීන් වහන්සේ ඕනෑම ආහාරයකින් දැනෙන්නේ පැණි රස, තිත්ත රස, ඇඹුල් රස නම් මුලාව තියෙන නිසා ඔක්කොටම කලින් ආහාරයේ රූපේටයි සුවඳටයි රැවටිලා අපි විසින් මායාවක් ගොඩනගා ගන්නවා නේද? අනුකම්පාවෙන් පැහැදිලි කරන දේ. දැන් පින්වතුනි ඔබ ආහාරයක් ගනිද්දී ඔබ මෙන්න මේක උත්සාහ කරන බලන්න. ආහාරයක් ගන්න වෙලාවට සම්පූර්ණ නහය තද කරන වහගෙන ආහාරයක් අරගෙන බලන්න පින්වතුනි ඔබට ඒ ආහාරේ විඳින්න බෑ ඒ තරමට. හොඳට නහය තද කරලා ආහාරය ගත්තම එහෙම ඔබට ආහාරය විඳින්න බෑ. ඔය කියන රසය ඒ මට්ටමට හැදිලා ඉන්නේ නැහැ. දැන් ඒකේ තේරුම තමයි පින්වතුනි මේ ආහාරයක් ගන්න වෙලාවට ඒ ආහාරයේ සුවඳින් පවා අර සංයෝජනේ හදාගන්න ගොඩාක් උදව් කරනවා. දෘෂ්ටි දියනේව උදව් කරනවා මේක හදාගන්න. ඔය ඔක්කොම එකතු වෙලා තමයි පින්වතුනි අර සංයෝජනේ කියන එක හිතේ හැදෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබ මොකක් හරි ආහාරයකට දැන් කරවිල කියන එක ගත්තොත් එහෙම කරවිල කියලා කියනකොට ඔබට හිතේ තියෙන දෘෂ්ටියක් නිසා ඔබ කරවිලෙන් බලාපොරොත්තු වෙන්නේ තිත්ත. මොකද හේතුව පිටින් මේට කලින් දවසක කවුරු හරි කෙනෙක් විසින් හෝ මොනවා හරි ක්‍රමවේදයක් තුන ඔබ දෘෂ්ටිගත වෙලා තියෙනවා කරවිල කියන જાතිය හරි තිත්තයි කියලා. එතකොට මේ දෘෂ්ටිගත වීම තුල මේ දෘෂ්ටිය තුලින් සංඥා වලට ඇවිදින්න ඒ ලොකු දෙයක් හිත තුල උපාදාන වෙලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඔය ක්‍රමවේදයේ නිසා ඔබ ඒ ආහාරය ගන්න යද්දී ඔබට එකපාරට මතුවලා ඉන්නේ අර තිත්තයි කියන හැඟීම. කරවිල කමුද කියලා අහපු ගම ඔබට ඒ අර සංයෝජනේ හැදිලෙනවා කරවිල පිළිබඳ එන්නේ තිත්තක්. ඔබ බලාපොරොත්තු වෙන්නේ තිත්තක්. ඒ බලාපොරොත්තු වෙන්නේ තිත්තක් උනාට ඔබෙන් සමාන කෙනෙකුට කරවිල හදන්න පුළුවන් එක බිඳු මාත්‍රයක්වත් තිත්ත නැතුව. දැන් මොකද වෙන්නේ ඔබ එහෙම තිත්තක් බලාපොරොත්තු වුණා ඒ බලාපොරොත්තු වෙලා ඒක දිවේ තියාගනින්දි ඔන්න එක පාට අර බලාපොරොත්තු වෙච්ච දෙයට වඩා වෙනස් දෙයක් ඇති වුණා. සියුම් ගැටීමක් ඇති වුණා. ඒ සියුම් ගැටීමත් එක්ක ඒ මොකද හේතුව බලාපොරොත්තු වෙච්ච දේ නොලැබිච්ච නිසා සියුම් ගැටීම. ඒ සියුම් ඒක අර මේ තුත්තුක් ගාලා දාන ගැටීමක් නෙවෙයි. සියුම් ගැටීමක් ඇති වෙලා හැබැයි පින්වතුනි මේ සියුම් ගැටීමත් එක්ක ඒක උපාදාන කරගන්න ආයතනය. ඒක උපාදාන කරගෙන ඒක තියාගන්නවා අනාගත ප්‍රයෝජනෙ සඳහා. ඊළඟ දවසක කවුරු හරි කෙනෙක් කරවිල කමුද කියලා අහද්දී අන්නේ අවස්ථාවට සමහර වෙලාවට ඔන්නෝ කියන එක ඇදිලෙන්න පුළුවන්. අපි හිතමුකෝ ඔය ජාතිය කරවිල හදලා දුන්නේ ආච්චි කෙනෙක්. අවුරුදු 70ක විතර ආච්චි කෙනෙක්. එයා ඇඳගෙන හිටිය ස්වරූපයක් තිබ්බා. එයා හිටියේ ගෙදර ස්වරූපයක් තිබ්බා. ඔය ඔක්කොම එකට උපාදාන කරගන්න. ඔය ඔක්කොම එකට උපාදාන කරගෙන අර උපාදාන මළු අස්සේ ගහගෙන ඉන්නේ. යම් දවසක කවුරු හරි කෙනෙක් අහනවා අපි හිතමු තරුණ පන්නේ කෙනෙක් අහනවා කරවිල කමුද කියලා. හැබැයි ඒ කරවිල කමුද කියලා ඇහුවට එකපාරට අර පැණි රස කරවිල ගැන ඇදෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හිතමු ආච්චි කෙනෙක් ඇවිදින්න කරවිල කමුද පුතේ කියලා අහනවා අර ස්වභාවයේ තියෙන ගමක සිරිය තියෙන ආච්චි කෙනෙක්. ඔන්න එකපාරට සමහරට ඒ වෙලාවට අර හිතට බහින්න පුළුවන් අර උපාදාන තත්ත්වය. ඒකයි බිනුදාන හිත හැදෙන වෙලාවේ හැදෙන උපාදානය හරියටම 100%ක් එතනටම ගැලපෙච්ච උපාදානයක් තමයි හිත ඇතුලේ බහින්නේ. ඒකට අනුව තමයි අර සංයෝජන ස්වභාවය හැදි හැදි එන්නේ. එතකොට දැන් මෙතනදී මේ පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, ලුණු රස කියන රස හතර තමයි අපිට මේ දිව කියන එක අඳුනගන්නේ. නමුත් ආහාරයක් අපි දැක්ක පමණින් දැන් ආහාරයක් දැක්කහම කඩට කෙලවුණන ස්වභාවයක් තියෙනවා. එතන ආහාරයක් දැක්කහම කඩට කෙලවුණනවා. දැන් මෙහෙම උදාහරණයක් ගන්නකො ඔබ හැමෝම දැකලා තියෙනවා නේද පීසා කියන જાතිය. අපි හිතමු ඔය පීසා කියන පීසා එකක් හදලා තියෙන තනිකර රබර් වලින්. රබර් වලින් හදලා බින්දේ ඒකේ තියෙන සුවඳ පීසා එක තියෙන සුවඳ ඒ රබර් එකසෙන් එළියට එන විදිහට. හදලා පොඩ්ඩක් තෙල් ගතියකුත් එන්න තමන්ගේ ඉස්සරහට යම පීසා එකක් කමුද කියලා ළඟින් ගෙනල්ලා තියෙනවා. අර සුවඳකුත් ආව අර පෙනුවත් ඒ જાතියෙම හැබැයි රබර් මේක කන්න බැහැ. හැබැයි අර නැක එනකොට මොකද වෙන්නේ? කටට කෙලුණාද ඉවරයි. එහෙනම් කටට කෙලුණාද ඉවර වෙන්නේ ඇයි පින්විතනි? තමන් අර සංයෝජනේ හදලා ඉවරයි. එහෙනම් දැකීම මාත්‍රයකින් පවා සංයෝජනේ හදා ගන්න පුළුවන්. සුවඳ මාත්‍රයකින් පවා සංයෝජනේ හදා ගන්න පුළුවන්. මොකද හේතුව සංයෝජනේට හදන්න අදාළ වෙන්නේ පින්විතනි මෙච්චර කාල උපාදාන කරගත්ත නාමරු. ඒ උපාදාන කරගත්ත නාම රූප වලින් මේක හදන්න නම් ඉස්සෙල්ලා අරමුණක් මොකක් හරි දෙන්න ඕන. ඒ අරමුණ වශයෙන් තමයි දැන් ආවේ මොකද්ද? සුවඳ කියන එක හරි ඇදින. එක්ක සුවඳ ඇදිලයි, එහෙම නැත්නම් අර රූපේ ඇදිලා. නමුත් මේක කන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් සුවඳයි රූපේයි ඇති පිංගුතුනි අර සංයෝජනේ හදාගන්න. මොකද මොකක් හරි අරමුණක් තමයි ඕනේ. ඒ අරමුණ ආපු ගමන් ඒට අදාළ පහම බහිනවක ඇතුළේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඔක්කොම ඕක ඇතුළේ බැහැගන්න. බැහැගෙන ඉවරලා අන්න එතනදී අර සංයෝජනේ හදනවා. ඒ සංයෝජනේ හදපු ගමන් ඒ සංයෝජනේට අපි ඇලෙනවා. ඒ සංයෝජනේට ඇලෙන නිසා තමයි පිංගුතුනි මේ වෙලාවේ කරට කෙලෙන්නේ. එතකොට දැන් මේ වෙලාවේ අපිට හිතෙනවා දැන් ඔන්න දැන් මේ වෙලාවේ බඩ ඇතුළට ඒ කියන කටට කෙලුණන එක විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ওই වෙලාවේදී කටට කෙලෙනීමත් එක්ක බඩට එන්සයිම් එන්න පවා සිද්ධ වෙනවා. ওই ගැස්ට්‍රයිටිස් හැදෙන්න ප්‍රධාන හේතුව ඔන්න ඕක. ඔය අපි එක වෙලාවක් වළඳලා ඉන්නකොට තව කෙනෙක් අහනවා ගැස්ට්‍රයිටිස් එහෙම හැදෙන්නේ නැද්ද කියලා. ගැස්ට්‍රයිටිස් හැදෙනවා පින්වතුනි කෑමට පෙරේතකම තියෙන කෙනෙක් කෑම නොකා හිටියොත්. ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ ඔන්න ඔය විදිහට. ඔන්න වෛද්‍යවරුන්ට පුළුවන් අලුත් නිර්දේශයක් දෙන්න. ඔය ඇඟ පොඩ්ඩක් පාලනය කරගන්න ඕනේ පිරිසට කියන්න තියෙන මොකද්ද? ආහාරයේ බෙහෙත් සංඥාව වඩන්න කියලා. ආහාරයේ බෙහෙත් සංඥාව වඩන්න කියනවා. මේ ආහාර ගන්න, මේ ඇඟට අවශ්‍ය බෙහෙතක් වශයෙන් ආහාර ගන්න කියලා. එතකොට පිටුතුනි ආහාරයක් දකින දකින වෙලාවට මේකට චන්ද්‍රාගයක් හටගන්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරයේ වඩන්න කියලා දියපිරිවන් ඉන්ද්‍රිය සංවරයේ වඩා ගත්තා නම් ඒ කෙනාට ආහාරය දකින දකින වෙලාවට ඒකට අදාළ ඒ එන්සයිම් ශ්‍රාවය වෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ මේකයි. කන්න ගොඩාක් ආසින්ද තමයි පිටුතුනි අන්තිමට මේ ඇඟ ගොඩාක් වැවිලා තියෙන්නේ. ඉතින් ඇඟ ගොඩාක් වැවිලා අවලස්සන වීගෙන යනකොට මේ ආයත ඕන වෙනවා මේ ඇඟ ටිකක් තරබාරුකම අඩු කරගන්න. තරබාරුකම අඩු කරගන්න ගියාට වැඩක් නැහැ. කෑදරකමක් තියෙන නිසා. මොකද කෑදේ දරා ගන්නව කොහෙද ගිහිල්ලා කෑවනම් ඒක මතක තියාගෙන ඇවිල්ලා ගෙදර බිරිඳට කියනවා ස්වාමි පුරුෂයාට කියන කරදර කරනවා. අහවල් රෙස්ටුරන්ට් එකේ යරම කෑමක් කෑව අපි අංගෝ කන්නේ. දැන් නිරන්තරයෙන් මොකද කරන්නේ? මේගොල්ලන්ට ඕනේ මේ කෑම. මොකද කෑමම උපාදාන කරගෙන ඉන්න නිසා ආහාර ඕනේ. ආහාරයක් දකින්න ඕනේ විතරක් නෙමෙයි පිටුදුනේ ආහාරයක් මතක් කළා නම් කඩද කෙලවරන ස්වභාවයක් තියෙනවා. එනං ඒ කනට කෙලවුණානේ පිංගුතුනේ මේ જાති මහා උපාදානයක් මේ පිළිබඳ තියෙන නිසා. එනං යම් කෙනෙකුට ඉන්ද්‍රිය භාවනා වඩන්න කියලා වෛද්‍ය නිර්දේශයක් වත්. ඉන්ද්‍රිය භාවනා වඩන්න කියවන පිංගුතුනේ ඒකේ නාම ආහාර පාලනය කරගන්න. හැබැයි කෑමට පෙරේද කෙනෙක් ආහාර පාලනය කරන්න ගියොත් එහෙම ගැස්ට්‍රයිටිස් හැදෙනවා ඒකාන්තයෙන්. ඒක නිසා තමයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ පොඩ්ඩක් කන්න කියලා. නොකා ඉන්න එපා, පොඩ්ඩක් කන්න. ඒ මොනවාරි ගුණය තියෙන මොකක් හරි එකක් පොඩ්ඩක් කන්න කියලා කියන හැමතික්. නමුත් එහෙනම්තුනි අපි අවුරුද්දක විතර ඉඳලා මේ අගේට ඉන්න එක විතරක් එන ගහිට ලේඩක් තියෙනවා. ඒකට හේතුව තියෙනතුනි අපි මිනිස්සුයි වෙන්නේ මිනිස්යන්ට පුළුවන් ආහාරයක් මිනිස්සෙක් ආහාරයකට යට වුණොත් එහෙම ඒක ඉතින් හරි අඩුපාඩුවක් නේද? කෑමක් දැක්කහම ඒක නොකා ඉන්න බැරි වුණොත් එහෙම එහෙම தත්ත්වයක් නම් තියෙන්නේ තියෙනතුනි උත්තරීතර මානසික ගුණධර්මයක් නැතිකම නිසා ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනාව කරන ආහාරයක් කියන්නේ මොකද්ද කියන එකවත් අඳුම තරමේ හිතා ගන්න. ආහාරයක් කියලා කියන්නේ පිටුනේ මම ඊයේ දේශනාවෙත් කතා කළේ ඒකයි. ආහාරයක් කියලා කියන්නේ තනිකර බේතක්. මේ ශරීරයට අවශ්‍ය බේතක් ආහාර කියලා කියන්නේ. මේ ශරීරය කියන මේ තනිකර ශරීරය කියලා කියන්නේ පිටුනේ ලෙඩක්. gaduwa මේ ශරීරය කියලා කියන්නේ රෝගවලට නිදානයක්. එනම් මේ රෝගවලට නිදානයක් වෙච්ච මේ ශරීරයේ වැටෙන්නේ නැතුව තියාගන්න ශරීරයට යම් කිසි ශක්තියක් නිපදව ගන්න ඕන නිසා තමයි මේ ආහාර කියන එක වැදගත් වෙන්නේ. එවනම් ඒ මට්ටමට නම් ආහාර කියන එක ඕනේ වෙන්නේ. ඔබ ඔය කඩේ කාවින් යනකොට මොකක් හරි රෙස්ටුරන්ට් එකක් දැක්කොත් එහෙම මොකක් හරි කෑම කඩයක් දැක්කොත් එහෙම ඔබට පුළුවන්කම තියෙනවනේ ෆාමසියක් දැක්කා වගේ මට්ටමට හිත හදාගන්න. මේ ෆාමසියක් තියෙන ඔබ ෆාමසියක් ගාවින් යනකොට ඉතින් ෆාමසියේ ළමා බැන්දෝන් අර මේ මොහොත පැණිදල් දීර්ඝ ජාති තියෙනවනේ. ඊළා දැන් බඩගිනි පොඩ්ඩක් කියලා ඒ මේ ෆාමසියේ වැදිරා මට ඔය දෙන්න කොයි පැණි එකක් ගහලා දාන්න කියලා ඉල්ලන්නේ නැහැ. එබැ ඒකත් හරි රහිනේ. එතකොට ඔබ ඒක දන්නවා ඒක බෙහෙත් සංඥාවෙන් අරන් තියෙන අසනීපයක් හඳුනනට පස්සේ ඒ අසනීපෙට ගන්න බෙහෙතක් විදිහට ඒක ගන්න. නමුත් බඩේ ඉන්න කියන එක ඔබට තාම තේරෙන්නේ නැහැ කියලාද මේකත් අසනීපෙකට ගන්න බෙහෙතක් විදිහට සලකනවා. ඒක නිසා මොකද වෙන්නේ කඩයක් ගාන යනකොට මොකද ඔබට තියෙනවා දෘෂ්ටියක් මේ ආහාර කියලා කියන්නේ හරිම ප්‍රණීත දෙයක් මේක කන්න හොඳ දෙයක් කියලා තමයි මේ හිතේ වැටිලා තියෙන්නේ. මේ දෘෂ්ටියෙන් අපි අයින් වෙනවා. මේ දෘෂ්ටිය පුංචි කාලේ ඉඳලා අම්මලා තාත්තලා නැන්දලා මාමලා ඔක්කොම වට වෙලා එකතු වෙලා කටේ ඔබෝම කටේ ඔබෝම මේක කරගෙන ආපු වැඩ පිළිවෙලක් මේ තියෙනවා. දැන් හැමදෙස්සෙම මොකද හිතෙන්නේ? මේ ආහාරයක් ගන්න තියෙනවා නම් හොඳයි. පාරේ යන වෙලාවට ආහාරයක් දැක්කම නම් අනේ ඔබ ගන්න තියෙනවා නම් හොඳයි. පොඩි දෙයක් දැක්කම නම් ඔය නවත්තන ඉවරලා ඔක් කනවා. හැබැයි කවදාකවත් ඔය જાතිය බේතක් තිබුණා නම් ඕක කරන්නේ නැහැ. එහෙනම් ඔබට වැඩිලා යනවනේ මේ ආහාරයක් කියන්නේ තනිකර මේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. අපි කියන්නේ ඩෝස් එකක් කියන්නේ. මේ ඩෝස් එකක් මේ අවශ්‍ය මේ අවශ්‍ය ප්‍රමාණයට මාත්‍රාවට ගන්න ඕනේ. වෛද්‍යවරු නිර්දේශ කරපු මාත්‍රාවට තමයි ඔබ බෙහෙත් ගන්න. ඒ වගේම තමයි ආහාර කියන එකත් වෛද්‍යවරු නිර්දේශ කරපු මාත්‍රාවට ගන්න. අද ඉඳලා එහෙම දෙයක් උත්සාහ කරන්න බලන්න. අන්න එතකොට සිංහදෙනි ওই ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්තම් මෙන්නේ මොකද්ද මේකට ඇලිච්ච ගමන් ආයි මේ රස තිත්ත මොකුත් දකින්න දෙයක් නැහැ. පැණි රසද තිත්ත රසද ඔය මොකුත් දකින්න දෙයක් නැහැ කිව්වද මේක පෙන්නුවා නම් ඒ ඇති. පෙන්වන්න ඕනේ කනට කරලා කිව්වා නම් ඒත් ඇති. තීසා එකක් කමුද කියලා කනට කරලා කිව්වා නම් කිව්වද දිවට කෙලවලා ඔක්කොම ලෑන්ති වෙනවා වීස එකක්. හේතුව මොකද්ද ඒ මොහොතට අරක හදාගන්න. හැබැයි රහතන් වහන්සේ නමකට ඔහු කිව්වා නම් හැදිලෙයිද? නැහැ උන්වහන්සේ මේක කටේ තියාගන්නකම් උන්වහන්සේට කටට කෙලවුණන්නේ නැහැ. හේතුව තමයි දෙවියනි උන්වහන්සේට පීස් එකක් හමුද කියලා කිව්වම උන්වහන්සේ පීස් ආදරේ නැහැ උන්වහන්සේ ඇත්තට මානසික අවපීඩනයකින් ඉන්න උත්තමෙක් නෙමෙයි. නමුත් අපි යම් දෙයක් චන්දරාගෙන් අල්ලගත්තට පස්සේ දෙවියනි ඒ දේ මතක් කරාම ඒ දේ නොලැබීම නිසා අපි තෙලෙන්න පටන් ගන්නවා. මහා විනාශයක් දෙවියනි මේ අපිට වෙලා තියෙන්නේ. ඒ එකම හේතුව මේ අසත්පුරුෂ සංසේවය. අසත්පුරුෂයෝ විසින් දවසින් දවස අපේ ඔළුව වලට දාන ඔය දේවල්. මං අහවල් එක කෑවා මේක පුදුම රහයි කියලා පොඩි කාට කිව්වට පස්සේ ඌ ගෙදර ඇවිල්ලා අම්මට පුළුවන් තරම් මද දෙනවා අම්මේ අහවල් එක හදමු. හැබැයි ඒක ජීවිත කාලෙට මෙහෙම එකක් කාලා නැත්තම් කවදාවත් අම්මට ඇවිල්ලා කියන්නේ නැහැ නේ අහවල් එක හදමු කියලා. ඒ වගේම යම් කිසි ආහාරයක් කවුරු හරි කෙනෙක් කාලි වෙන වෙලාව ඒක කිව්වනම් අම්මෝ මේ මෙහෙම නම් තියෙන ආහාරයක් තියෙනවා කන්න නම් එපා මේ තිත්තම තිත්තයි කාලා හරියන්නේ නැහැ කියලා. ඔය දෘෂ්ටිගත වුණාට පස්සේ මේ පැණි රස දෙයක් අම්මා ඒක හදලා ඉවරලා අනේ පුතේ කන්න කිව්වට කොච්චර කළත් මේක කන්නේ නැහැ. ඒ වගේම තමයි. අර බලන්න දෘෂ්ටිගත වීම නිසා මිනිසු කරගන්න අපරාධ. එතකොට දැන් මේ ඔය ඕනෙම දෙයකට අර හොඳයි කියලා ගත්ත දෘෂ්ටියක් නිසා මොකද වෙන්නේ? ඒක මතක් කරපු ගමන් ඌණතාවයක් හට ගන්නවා. ඒකේ රස බල. ආහාරයක් නම් රූපයක් නම් ඒක දැක ගන්න. ශබ්දයක් නම් ඒක අහග. දැන් ඔබ මේ කෑම විතරක් නෙමෙයි පිඟුදුර දැන් ඔබ කොහොම ඉන්නකොට එකපාරට කවුරු හරි කිව්වොත් එහේ ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් මතක් වුණොත් එහේ එකපාරට දැන් මොකද ඕනේ මේ? මේ වෙලාවේ ඕනේ ඉන්නේ බර ටික අහගන්න නෙමෙයි ජෝතිපාල මහත්තයාගේ සින්දුව ඇහුවා නම් හොඳයි කියලා. හිත කොනකෝක ඉතුරු වෙලා තියෙනවා. ඔබ ගොඩාක් උපාදාන කරගත්ත මේ සින්දුවක් නම් දැන් මොකද කරන්නේ? ඔබ බර ටික අහා ඉඳගෙන ඉන්න ගමන් දැන් මේ ඒ හිත කොනකෝක රැඳිලා තියෙනවා. විඥාන කීපයක් පැයක මේ විනාඩි කීපයකට සැරයක් විඥාන කීපයක් ඔය මැත්තේ යනවා. දැන් බලාගෙන ඉන්නේ මොකක්ද? දැන් ටෙලිකලි බලාගෙන ඉන්නවා මේක කොයි කොයි දාරේ අහන්නේ. ඊට පස්සේ මේ බලණි ගහලා ඉවරලා ගිහලා වාහනේ නැගපු ගමන් මොකද කරන්නේ? අර කැසට් එක දාගන්න. කැසට් එක දාගෙන අර ගහන වෙලාවේ පුදුම ආස්වාදයි. මොකද හේතුව? මෙච්චර වෙලා ඒක නිසා පිළිච්චේ. එහෙනම් දැන් ඔය මේ පිළීමට හේතුව බින්දේ තනිකර මේ තණ්හාව. මා උපාදානකින් ගත්ත නිසා තමයි මතක් කළ දීපු ගම පෙලෙන්න පටන් ගත්තේ. ඒ උපාදාන කරගන්න ප්‍රධාන හේතුව තමයි අසත්පුරුෂ සංසේවනයේ ලැබෙන දෘෂ්ටි. මේක සාරයි කියලා දුන්න ගමන් ඕක වෙනවා. ඉතින් ওই දේවල් වලින් හරියට පරිස්සම් වෙනවා. ඊයේ ඒක තමයි මම කිව්වේ දෙවිද සත්පුරුෂ සංසේවනයේ කියන එක හරියම වැදගත් මේ නිවන් මඟ සකස් කරගන්න. අසත්පුරුෂයෝ ඇසුරු කරන් ඔබට මේ නිවන් මඟ නම් ලේසියෙන් උදා කරගන්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සත්පුරුෂ බිංගුතුන් ඇසුරු කරන්න. ගිහියෝ පැවිදි ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ගිහියෝ පැවිදි සත්පුරුෂ බිංගුතුන් ඇසුරු කළා නම් කවර කවදාකවත් ඒ අය ගිනිගෙඩි දෙන්නේ නැහැ. අරම දේශනාවල කියන්නේ ගිනිගෙඩි දෙනවා කියන. ওই ගිනිගෙඩි කෑවට පස්සේ තමයි බිංගුතුන් ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේ අසාර දේවල් සාරයි කියලා ඔළුවේ හදෝන්නේ. එතකොට අසාර දේ සාරයි කියලා හැදුවා සාර දේ අසාරයි කියලා හැදුවා. ඔයකම වේදයට හැදුවට පස්සේ මොකද වෙන්නේ? එතනින් යහත ඔය දේවල් වලට උපාදාන කරගෙන දැන් පෙළෙනවා. මතක් කරපු ගමන් පෙළෙනවා. දැන් මට ඔබ ඕනනම් පෙළවන්න පුළුවන් ආහාරයක. හැබැයි මේ ආහාරය මම මතක් කළාද කිව්වදිනේ ඔබ සීළු දෙනාම ඒක නිසා පෙළෙන්නේ නැහැ. ඒක පිළිබඳ ඔබට මොනවද තියෙන චන්දරාගේ ඒ මට්ටමට තමයි ඔබ පෙළෙන්නේ. කෙනෙකුට මම ඉන්දියාප්ප කියලා කිව්වනම් එහෙම එයා පෙළේ. පොල්ලොටි කියලා කිව්වනම් තව කෙනෙක් පෙළෙනවා ඊට වඩා. ඒ ඉන්දියාප්ප උපාදාන කරගෙන ඉන්න නිසා එයා ඉන්දියාප්ප නිසා පෙළෙනවා. අනිත් එක්කෙනා පොල්ලොටි උපාදාන කරගෙන ඉන්න නිසා ඒ පොල්ලොටි නිසා පෙළෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් තමයි ওই පිළීමේ තියෙන්නේ. ඉතින් ওই පිළීම හටගත්ත ගමන් එතනින් එහාට ඕනේ මොකද්ද? මේක කොහොම හරි ඉස්සරින්ද කරගන්න. මොකද මේ තරමට පෙළෙනවා. මේ පිළීමේ නිදහස වෙන වෙලාවේ ආස්වාදයි කියලා වැටහිලා එනවා. ආස්වාදයි කියලා වැටහෙනකොටම ආයෝරුණ දෘෂ්ටියක් වැටෙනවා. මොකද්ද? මේ ආස්වාදේ ආවේ අර ඉන්දියාප්ප කාපු නිසා. ඒක නිසා තව තවත් ඉන්දියාප්පෙට ඇලෙනවා. තව ආස්වාදේ ජනිත වෙලාවේ හිඟුතුනි වාරගත්ත මුලා දෘෂ්ටියක් නිසා කියලා තේරෙන්නේ නැහැ. මේ දේවල් හරියට තේරුම් ගන්නකම් තමයි ඉතින් මේ සසන ගමනේ යන්නේ. මේ දේවල් හරියට තේරුම් ගත්තාම ආස්වාදයේ විදිහට දැනගන්නවා. ආදීනමේ විදිහට දැනගනින්න පිංගුතුනි මෙදී නිස්සාරණිය වෙනවා මිසක් තවදුරටත් සරසර ඉන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි ක්‍රමවේද. ඉතින් එනම් මේ රූපෙටයි සුවඳටයි රැවටිලා අපි මේ මායාව හදා ගන්නවා. ආයි රස දැනෙන්න දෙයක් නැහැ. මේ කියන එක හරියට හරි. ඒක නිසා තමයි මම ඔබට කිව්වේ අද ගෙදර ගිහලා ඔබ රස ඔබට කැමැතිම කෑම කාල බලන්න කදීන් නැහැ වාගේ. කදීන් නැහැ වාගේ නැහැ කිව්වදේ ඔබට ඒ තරම් විඳින්න බෑ ওই ආහාරය. ඒ තරම් විඳින්න බැරි හේතුව තමයි අර මේ සංයෝජනේ හදන්න අවශ්‍ය අර සුවඳ අරන් ඉන්නේ කෙනා ඉන්නේ නැහැ. දැන් නිකමට හිතලා බලන්න කදීන් නැහැත් වහගෙන ඉන්නවා හිරමැදිරිය ඉන්නේ කරුවලම කරුවල. එහෙම නැත්නම් ඔබේ ගෙදර ලයිට් ගියා දැන් බත් මොකක් හරි කන්න හදන්නේ නැහැ හොඳටම බ්ලොක් වෙලා. හුස්ම ගන්නෙත් කටින් වෙච්ච අවස්ථාවක් ගැන හිතලා බලන්න නායත් බ්ලොක් කියලා ලයිට් උත් ගියා. දැන් ඔබට අම්මා ගෙනත් දෙනවා පුතේ මෙන්න මේක කන්න කියලා. කනවට කනවා විතර මම මේ කියනේම කරලා බලන්න. කනවට කනවා විතර පිළිගන්නේ. එතකොට දැන් මොකන්ද වෙන්නේ? මේක අරගෙන දිවේ තියාගන්න ඕනේ අර සංයෝජනේ හදන්න. එතකොට මිත්‍ර කල් ජීවිතේටම කාලා තිබුණ නැත්තම් මේ වගේ දෙයක් ඔබට කවදාකවත් දෘෂ්ටි හැදෙන්නේ නැහැ. දෘෂ්ටි හැදෙන්න ඇහැයි කනයි තමයි පිංගුතුනි ප්‍රබලව බලපාන්නේ. යම් දෘෂ්ටියක් හැදේ. ඇහැයි කනයි ඕනෙමයි. මොකද ඔබ අර ආහාරය ඔබගේ අතට දුන්නාට පස්සේ ඔබ ඒ ආහාරය කන්න යන වෙලාවේදී ඔබට කාටවත් කියන්න බෑනේ. මම මේ ආහාරයක් කෑවා මේක නියමයි කියලා කියන්න පුළුවන්. කාගේවත් හිතේ දෘෂ්ටියක් හදන්න බෑ. මොකද ඔබට රසයක් දැනෙනවා විතරයි. ඕනනම් ස්පර්ශ කළාට පස්සේ දැනේ යා නිකන් මේ කියන්නේ නිකන් තද ගතියේ යුක්ත එකක් කනකොට මට ලුණු රස හැරීමේ දැනුණා. රසක් දැනුණා. ඉතින් මොකද්ද රස කියලා කියාගන්න විදිහක් නැහැ. ඒකට හේතුව දැන් දෘෂ්ටිගත වෙන්න විදිහක් නැහැ. එහෙනම් දෘෂ්ටිගත වෙනකොට තමයි ඉතින් යම් දෙයක තව තවත් ආස්වාදී ස්වභාවය වැඩි. ඉතින් ඒක නිසා තමයි හොඳට දැක බලාගෙන ඉන්න ඔබ දකින්න වැඩි ගොඩක් ඔය හොටෙල් වල කන්න ගියාම හෝටල් වලට කන්න ගියාට පස්සේ ඒගොල්ලෝ ලස්සනට ගහලා තියෙනවා බිත්ති වල එක එක જાතියේ කෑම જાති. ඔය එක එක જાතියේ කෑම જાති ගහලා තියෙනකොට තමන් මොකක් හරි කෑමක් දැකපු ගමන් ඔන්නෝක උපාදාන වෙලා තියෙනවා නම් ඒ જાතියේ රූපය අන්න ඒක වෙලාවේ ඒක නිසා පෙළෙන්න පටන් ගන්නවා. බුදුදහම දන්න කෙනෙකුට තිබුණේ හොඳට මිනිස්සු මුලා කරලා ඒ කටයුතු කරන්න පුළුවන්. මේ පිළිෙන ස්වභාවය අවබෝධ කළා. එතකොට මොකද වෙන්නේ? මේ කෑම જાති ටික ගහලා තියෙනකොට අර කෑම જાතිය දැක ගමන් මොකද වෙන්නේ? අර උපාදානස්කන්ධ බැහැලා ඉවර වෙලා සංයෝජනයක් හදලා දැන් ඒක ලැබෙනකම් පිළිෙන. දැන් බලාගෙන ඉන්නේ උපාදානස්කන්ධය හැදුවා දැන් ඒකේ මේ සලායතන මගින් දැන් මේක කොයි වෙලාවෙද ඇතුළට ගන්න කියන. ඔන්න ඔය தත්ත්වය උන දැන් මොකද කරන්නේ? අරක ගේන්න ඕඩර් කරනවා. ඕඩර් කරලා ඒක කන්න තමයි හදන්නේ. දැන් ඔබ සමහර මේ රටවල නම් මේ රටේ නම් තියෙනවද දන්නේ? එංගලන්තේම තිබුණා කිව්වොත් ඒ සමහර මේ කඩ තියෙනවා අක්කර 8ක විතර කඩ. මේ කඩේ අක්කර 8ක් විතර ලොකුයි. ඒ තරම් මහ විශාල මේ බිල්ඩින්ග් වල හදලා තියෙනවා. ඒව තනිකර ෂෝරූම්. ෂෝරූම් එකක් ඒ තියෙනවා. ඒකේ Tamanගේ ගෙදර කොයි විදියටද හදා ගන්න ඕනේ කියලා පෙන්නන තියෙනවා. මේ කාමරේ මේ විදිහට, නිදන කාමරේ මේ විදිහට, දරුවාගේ කාමරේ මේ විදිහට කියලා අදහස් දෙනවා. ඉතින් අදහස් දෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ මොහොතේදී දෘෂ්ටියක් දින්න ඉවර වෙලා ඒ දෘෂ්ටිය නිසා තෙලීමක් හදවල. ඔය පිළීම හැදිච්ච ගමන් මොකද කරන්නේ? ආනේ මේක හොඳයි කියලා හිතාගෙන පල්ලෙහැ බඩු ටික අරගෙන ගෙදරවයි. බඩු ටික විතරක් තියලා තිබ්බනම් නිකම්. කවදාකවත් කෙනෙකුට හිතෙන්නේ නැහැ ඕක අරගෙන යන්න. නමුත් අර දෘෂ්ටියක් හදලා දෙන නිසා ඒ වෙලාවට ඒ දෘෂ්ටිය උපයෝගී වෙනවා ගොඩක් දුරට පින්වතුනි අර ආස්වාදේ ගන්න. මොකද අරක දැකපු ගමන් දෙලින්න පටන් ගන්නවා මම මෙන්න මේකත් තිබුණා නම් මට හොඳයි. මේ මිනිද ගාන පුරුෂයාගේ අතින් ලිනවා අනේ මේක ගමුකෝ මේක ගමුකෝ මේක ගමුකෝ. එනිලා වේලා කොහොම හරි අර කරගෙන තමයි ගෙදර යන්නේ. එතකොට මේ ආහාර වලට විතරක් නෙමෙයි ඕනෑම වැඩක යම් කිසි දෘෂ්ටියක පිටතට හිටියනම් ඒ දෘෂ්ටියක පිටා සිටීම තුළ ඒකාන්තයෙන්ම තියෙන මේ පෙළීම අතගෙන ඉවරලා ඒ පෙළීමෙන් නිදහස් වන්න මේ කටයුත්ත කරමු. ඇහෙන් රූපයක් දැක්කත් එහෙමයි, කනෙන් ශබ්දයක් ඇහුවත් එහෙමයි, මේ නාසයෙන් දැනෙනවත් එහෙමයි, ආහාරයකුත් එහෙමයි, ඔය ඕන එකක් ඔය જાතිය තමයි. ස්පර්ශයකුත් එහෙමයි. දැන් ස්පර්ශයක් ගත්තොත් එහෙම ඔබගේ ඇඟේ කවුරු හරි කෙනෙක් ගෑවෙනවා. ඔය කවුරු ගෑවුණත් ඔබට ගානක් නැහැ, ඔබ ඕක බලනවා. එක කවුරු හරි කනට කිව්වොත් එහෙම මෙන්න මේ ආවලා තමයි ඇඟේ ගෑවෙන්නේ කියලා. අන්න එතකොට තමයි බින්දුනේ මේ මේ හිතන ගන්න මේ හිතන මොකක් හරි ආස්වාදයක් ගන්නවනේ. මේ ආස්වාදය ගන්න පටන් ගන්නවා. එදකන් ඉතින් කවුරු ඇඟේ ගෑවුණත් කියලා කෙනෙක් දන්නේ නැහැ. දැන් උදාහරණයකට නිකන් හිතන්නකෝ ඉතින් තනුව දරුවෙක් කවුරු හරි ඔය මේ කෙල්ලෙකුට ආසාවෙන් ඉන්නෝ. බස් එකේ යනකොට යාළුවෝ ටික මේ කොල්ලව රවට්ටන්න ඕනේ කමට කොල්ලන්ට කියනවා ඒ බලන්න එපා පිටිපස්ස ඔය අර කෙල්ල ඇවිල්ලා දැන් ඔය මේ පිටිපස්ස ඉන්නේ කෙල්ල කියලා කියනවා. බල්ල ගොඩ අවුරුදු 80ක් විතර මේ නාගි වෙච්ච ආච්චි අම්මා කෙනෙක් පිටිපස්ස ඇඟේ වදිනවා. නමුත් මේකගේ ඔළුවේ දෘෂ්ටියක් හදනවා අර අර කෙල්ල තමයි මේ දැන් ඇඟේ වදින්නේ කියලා. අන්න එතකොට මොකද වෙන්නේ? පහස කියන එක පහදම තමයි. දෘෂ්ටිය නැති වුණා නම් පහස කියන්නේ පහදම තමයි. වෙන මොකුත් නෙමෙයි. හැබැයි අර දෘෂ්ටිය දුන්න කනට ඇහෙන් තාම දැක්කේ නැහැ. අර යාළුවෝ ටික කනට කියලා කනට කතා කරලා කිව්වා අන්න අර කෙල්ල තමයි බං ඔය පිටිපස්සේ ඇවිල්ලා ඉන්නේ. ඕක කියපු ගමන් මොකද වෙන්නේ? අර දෘෂ්ටිගත වුණා. දෘෂ්ටිගත වෙච්ච ගමන් එතනින් හැතර ආස්වාදේ වැඩි. දැන් ආස්වාදයක් විඳිනවා. ඔන්නෝ ඒ ක්‍රමවේදයේ තමයි මේ කිව්වේ ආස්වාද මාත්‍ර විඳින්නේ හැම කෙනෙක්. දෘෂ්ටි විමුක් නැත්නම් ඔය ආස්වාද විඳින්නක් නැහැ. දෘෂ්ටි විමුක් නැත්නම් උපාදාන විඳින්නක් නැහැ. උපාදානු මේ නැත්නම් ඔය ආස්වාද විඳින්න බෑ කාට. එහෙනම් රහතන් වහන්සේ ඔය සියලු දෘෂ්ටිින් මිදිච්ච මහ උත්මේ කේක නිසා උන්වහන්සේට ආස්වාදක් නැහැ. උන්වහන්සේට පිළිවෙමුත් නැහැ. ඒකයි කියන්නේ නිවන සාක්ෂාත් කරගත්ත කෙනාට නිවන කියලා කියන්නේ සිඳුනි තෙලීමේ ප්‍රතිතන. කිසිම ඌනතාවයක් තියෙන තැනක් නෙමෙයි නිවන කියලා කියන්නේ. ඉතින් පුළුවන් තරම් ඔය දෘෂ්ටියෙන් මිදෙන්න ඕනේ. දෘෂ්ටියෙන් මිදෙන්න නම් සිංහදේ තියෙන දෘෂ්ටිය ඍජු කරගන්න. අසාරදී අසාරදී විදිහට දැකලා අනිච්චේ නිච්ඡන්ති කියන දෘෂ්ටියේ ඉන්නවා. දෘෂ්ටියේ සුඛන්ති කියන දෘෂ්ටියේ ඉන්නවා. අනත්තේ අත්තන්ති කියන දෘෂ්ටියේ ඉන්නවා. අතුමේ සුභන්ති කියන දෘෂ්ටියේ ඉන්නවා. ඔය දෘෂ්ටි ටික තියෙන තාක්කල්, ඒ කියන්නේ සෝතාපන්න නොවී ඉන්න තාක්කල් සිංහදේ නිකන් ඕවට ඇලි ගලි ඉන්නවා. නමුත් සම්මාදිටියට පත් වුණාට පස්සේ එතනින් යාතර නියතෝ සම්බෝධි පරායනෙට ලකුණා ඒකෙවි නිවන් මඟ කෙරෙහිම හිත පීඩපු කෙනෙක් එතනින් ඉන්නවා. ඒකේ නාට එතනින් ගොඩ යන්න පුළුවන්. නමුත් පුතග්ජනය කියන කෙනා නම් සම්පූර්ණයෙන්ම පිළිතුරු මේ සතර ගමකට බැඳලා ඉන්නවා මේ හය නිසා. ඒකයි සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා එතනින් යහද ඉන්ද්‍රිය භාවනා කරගෙන යද්දී මේ මාර්ගයේ වැඩිලෙලා ඵලේ පූර්ණේ. ඉතින් ඒකේ ඊ ආකාරයෙන් දැනගන්න මේ සුවඳට මේ මොකද මේ රසයට විතරක් නෙමෙයි ඕනේ හිඟට ඔය සංසිද්ධියෙන් තමයි ඔය කරුණ සිද්ධ වෙන්නේ. තමන් ජීවිතේ ජීවත් වෙන වෙලාවෙදී බින්දුනේ මේ දේවල් හොඳට අත්දැකේ. මේ දේවල් අත්දකිනකොට ඔබට මේ ධර්මයේ තේරේ ප්‍රත්‍යක්ෂ වෙලා යයි. හැම මොහොතකම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න නිකන් ධර්මයේ ඇහුවට වැඩක් නැහැ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් ඔබට තේරිලා එනවා ආ මෙන්න මේක තමයි සංසිද්ධිය. එහෙනම් මේ වගේ තව එකක් ආවත් ආයිත් කියන්න තියෙන්නේ මේ જાතියෙම එකක් තමයි මේ තියෙන්නේ. එතකොට අර තරම් රැවටෙන්නේ යන්නේ නැහැ. ඉතින් හොඳට පරිස්සම් වෙන්න බින්දුනේ මෙන්න මේ දේ. මොකද ඔබ උපාදාන කරගන්නවා තණ්හාවෙන්. ඒ තණ්හාවෙන් හැදෙන උපාදානයේ නිසා පිළිගන්නේ එතනින් එහාට සම්පූර්ණයෙන්ම ඔහු අනාතෙන් අනාතයට ඇදලා දානවා. ඒ වගේ ආස්වාදයේ දෙන වෙලාවේ කවදාකවත් ඔය රූපේ ආස්වාද දුන්නා කියන ඒවා දැනට වැටෙන්න එපා. වේදනාව නිසා ආස්වාද ආවා කියන තැනට වැටෙන්න එපා. ආස්වාදයේ කියන එක ඉරදන අපි මේ ගොඩාක් කල ඉඳලා දැන් කතා කරා. ආස්වාදයේ කියන එක හෙන්නේ පිළිගන්නේ පිළීමක් නිසා. යම් දෘෂ්ටිගත වීමක් තුළ පෙළීමක් සිද්ධ වෙනවා. අන්නේ පෙළීම නිසා තමයි පිටුදේ මේ ආස්වාදීය ස්වභාවය. ඒ ආස්වාදයට අහු වෙලා හිතා ගන්න එපා මේ රූප තමයි ආස්වාද දුන්නේ කියලා. රූප ආස්වාද දුන්නයි කියලා හිතනකොට තව තවත් රූපෙට බැඳෙනවා. තව තවත් රූපෙට බැඳෙනවා කියලා කියන්නේ සිංහදෙට සංසාර ගමනේ යනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ උපාදාන කරගන්න හේයි සත්වයා මෙහි වෙනවා ලෝකෙට. යම් අවස්ථාවක උපාදාන කරගැනීමේ ක්‍රියාවලිය නැවැත්තුවා නම් උපාදාන කරගන්න එක නැවැත්තුවා නම් සිංහදෙට එදාට සත්‍යෙක් මෙහි වෙන්නේ නැහැ. මේ බොහොම සරල දැනක් ඔය තියෙන ඔන්නෝතමින් කඩා කරතර මේක හරි මුළු ලෝකෙම බලන්නේ මේ අනිත් පැත්තට බලන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා නෑ. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ පංච උපාදානස්කන්ධය නිරෝධ කරලා. එතකොට මේ පංචස්කන්ධයෙන් මේක උපාදාන කරගැනීමේ යම් ක්‍රියාවලියක් තියෙනවා නම් අන්න ඒක නිරෝධ කරා. පංචස්කන්ධ නිරෝධයක් නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. පංචස්කන්ධේ උපාදාන කරගන්න එක නතර කරන්නේ. අන්න එතනයි යන්නේ නේද? උපාදාන කරගන්න එක නතර කරගන්න නම් පින්නතුනි ඒකේ තියෙන දෘෂ්ටි වලින් අයින් වෙන්න ඕනේ කලින්. දෘෂ්ටි වලින් අයින් වෙනවනේ සංඥා වලින් අයින් වෙනවනේ චිත්තයෙන් අයින් වෙනවා. විපල්ලාස කියන කිව්වේ ඒවට. ditthi විපල්ලාස තියෙනවා, සංඥා විපල්ලාස තියෙනවා, චිත්ත විපල්ලාස තියෙනවා. ditthi විපල්ලාසයේ දුරු වෙලා යනවා සෝතාපන්න ඵලයේ. නමුත් සංඥා විපල්ලාසයේ තාම තියෙනවා. චිත්ත විපල්ලාසයේ කියන එක තාම තියෙනවා. ඕකයි තියෙන ප්‍රශ්න. හිත ඇතුලෙන්ම හැදිලෙන්න එක. දැන් ආහාර කිව්වනම් ඒව ආ නියමයි හරි සාරයි කියලා තමයි හැදිලෙන්නේ. කවදාකවත් ආහාරයේ මේ සංඥාවෙන් හැදිලෙන්නේ නැහැ. ආහාරේ මේ යම් ප්‍රමාණයක තියෙන්නේ මේ ඇඟ හදා ගන්න ඇඟට අවශ්‍ය මොන හරි දෙයකට විතරයි ශක්තිය උපදව ගන්න විතරයි ඕනේ කියන එක හැදිලෙන්නේ නැහැ. ආහාර කියපු ගමන් අරලේ. කාන්තාවක් කියලා කියපු ගමන් ඔළුවට වැටෙන්නේ මොකක්ද? පුරුෂයෙකුට කාන්තාවක් කියපු ගමන් ඔළුවට වැඩෙන්නේ පිංගුතුනි කාම පුඤ්ඤය. කාන්තාවක් කියපු ගමන් අම්මව මතක් වෙන්නේ නැහැ කවදාවත්. හොඳට සිහි කරලා බලන්න. කාන්තාවක් කියපු ගමන් මතක් වෙලා ඉන්නේ අර එහෙනම් මේ වැරදි දෘෂ්ටි මේවා. ඒ වගේම වැරදි සංඥා. ඒ වැරදි සංඥා වලට ඇවිදින්න තියෙනවා. සත්වයාට ලිංගේන්ද්‍රියන් පහළ වෙලා තියෙන දැන් මම ඇහුවොත් එම් මේ කාලේ ඉන්නේ කියන්නේ සත්වයාට ලිංගේන්ද්‍රියන් පහළ වෙලා තියෙන්නේ මොකටද කියලා ඌ කියන්නේ ලිංගික ආස්වාදයේ දෙන්න. නමුත් සත්වයාට මේ දේවල් පහළ වෙලා තියෙන්නේ ප්‍රජානනය තුලින් සත්වයා බිහි කරන්න කියන එක නෙමෙයි හිතෙන්නේ දැන්. අර බලන්න සංඥා විපල්ලාස. ඒ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. නමුත් ආදිකල්පිත බ්‍රහ්මයාගෙන් පස්සේ ආපු ඔය බඩට ණය ගෙවන්න කියලා ඉපදුනානේ කිරිසා. ඔය ඉපදෙන්න දාගේ ගත්ත වෙලා විතර. ඔය ලිංගේන්ද්‍රියන් පහළ වෙන්න පටන් ගත්තේ ඒ තුලින් මේ මර්ගයා බෝ කිරීමේ වැඩ පිළිවෙල. මොකද ඕපපාතික උප්පත්ති නතර වුණාට පස්සේ එතනින් එහාට බඩට එන්න පටන් ගත්තා. මේ බඩට එන්න පටන් ගනිද්දි ගැබට ඇනි ණයනේ ගැබිනිය කියලා කියන්නේ. ණය වෙච්ච එක බඩ ඇතුළටම ලිංග ගත්ත ඇවිදින්න. දැන් ඉතින් මට ණය ගෙවපන් කියලා මෙච්චර කල් උඹලා මට ණය වුණා. දැන් ඒ ණය ගෙවපන් කියලා බඩටම රින්ග ගන්න. එහෙම නෙවෙයි ණය ගෙවන්නේ. ඔය කොච්චර දැඟලුවත් කෑ ගැහුවත් මොනවා කළත් පස්සෙන් ගිහලා අනේ පුතේ කන්නකෝ පුතේ කන්නකෝ කියලා හරිම දාලා කොහොම හරි කරලා ලොකු කරලා ගන්නවා. අවදානි දවසේ කණේ පාරක් ගැහුවත් පොලිසියෙන් නම් යන්නේ නැහැ කවදාවත්. නමුත් අල්ලපු ගෙදර කොල්ල කණේ පාරක් ගැහුවොත් එහෙම පොලිසිය දෙක ගිහලා ලියන්නේ කපල්. ඒකතර අර ණය ගෙවන්නම ඇවිල්ලා ඉන්නේ ඔය බඩ දරුවා කියලා කියන්නේ අන්න එහෙම කෙනෙක්. ණය ගෙවන්න ඕන නිසා මෙතනට ආපු කෙනෙක්. ඉතින් කොහොමද පිටුතුනේ එහෙනම් ඒක උදෙසානේ මේ හටගත්තේ. නමුත් දැන් මිනිසුන්ගේ තියෙන දෘෂ්ටිය තමයි ඒව මේ ලිංගික ආස්වාදයේ උදෙසා තියෙන ඒව කියන්නේ. අර බලන්න දෘෂ්ටියේ වෙනස් වෙන හැටි, සංඥාවේ වෙනස් වෙන හැටි, චිත්තේ වෙනස් වීම තියෙන හැටි. ඉතින් ඔය වෙනස් වීම කියන තාක්කල් පිටුතුනේ නිවන් දකින්න බෑ. මොකද ඒව ඔක්කොම විපල්ලාස. විපල්ලාස කියලා කියන්නේ පිස්සු. ඇත්ත එකක් ඔය අනිත් මේ බොරුවක් තමයි ඔය ඔළුවේ තියාගෙන ඉන්නේ. ඉතින් හැමතිස්සෙම අර සංඥා විපල්ලාසය නිසා මොන දේ දැක්කත් ඒකේ හරි සංඥාවට නෙමෙයි යන්නේ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දස සංඥා සූත්‍රය දේශනා කළේ. ඒ සංඥාව නිවැරදි කරනවා. තව සම්පූර්ණයෙන්ම විකෘති වූ සංඥාව ඊට නිසා තින්නද ඉතින් තනිකර විකෘති පැත්තකට තමයි අපි ඇදී ඇදී යන්නේ. දැන් රූප පිළිබඳ මන සංඥාවෙන්ද ගන්න කියලා අහුවා තථාගතයන් වහන්සේ දේශනා කරනවා රූපං අනිච්චං. එහෙනම් අනිච්ච සංඥාවෙන් ගන්න කියලා රූප. නමුත් අපි අනිච්ච සංඥාවෙන් නෙමෙයි ගන්නෙ නිච්ච සුඛ අත්ථ සුඛ සංඥාවෙන් තනි කර ගන්නියෝ. එහෙම ගන්න නිසා මොකද වෙන්නේ? ඉතින් මේ රසලේ සරිසරි. මේක නිච්චයි කියලා ගත්තාම අපි වශයෙන් තියෙනවා කියලා ගත්තාම මේ බොහෝ අපි වශයෙන් පවතින දෙයක් නම් සුඛයක් දෙනවනේ හැමතිස්සෙම. සමන්ත හැමතිස්සෙම සුවේ උදා කරන්නේ පින්වතුනි අපි වශයෙන් තියෙන එක. අපේ කැමැත්තට දීපොත් විතරයි සුව. අපේ කැමැත්තට නැති වුණොත් කිසි දෙයක් සුව නෑ මේක. ඒක තමයි ක්‍රම වේද. එහෙනම් අපි මුලා දෘෂ්ටියකට පත් වෙලා තියෙනවා අපේ කැමැත්තට දේවල් තියෙනවා. ස්ථිරින්ද නෙමෙයි අපිට සුව දෙන්නේ. අපිට සුව දෙන්නේ තියෙන්නේ අපි වශයෙන් තියෙන මේ. එක මිනිස්සෙක් ඉන්න වංශභාගය ඇඳලා එක පැත්තකට එක එකාතක් පණ නැහැ අනික අතට පණ තියෙනවා. දැන් මේ මිනිස්සයාගෙන් ඇහුවොත් එහෙනම් උඹට සුව දෙන අත මොකක්ද කියලා මේ මිනිස්සයා කියන අත මොකක්ද? අර හොඳට තියෙන අත. ඇයි හේතු? ස්ථිරින්ද. හේමකක් නෙමෙයි. මොකද හේතු? Taman කැමති ලෙස තියෙන නිසා. අරක උස්සනවා උස්සනවා කොච්චර ඉස්සුවා ඉස්සේ නේද? හැබැයි අනික උස්සන කොට ඉස් වෙනවා. එහෙනම් තමන් කැමති දේ තියෙන නිසා ඒකට ආසයි. ඒක සුවයි. දරුවෝ දෙන්නේ කිදියොත් මේක දරුවේ කියන දේ අහනවා. අනිත් දරුවා කියන දේ අහන්නේ නැහැ. ඉතින් එක දරුවෙක් නිසා සැපයි අනිත් දරුවා නිසා දුකයි. එහෙනම් අපි වශයෙන් යමක් තියෙනවා නම් තමයි සතු. එහෙනම් යම් මොහොතක පිංගුදෙනි ඔබට දෘෂ්ටියක් හටගත්තා නම් රූපය කියන එක අපේ කැමැත්තට තියෙනවා කියලා රූපය කියන එක සුඛයි කියලා වැටහෙනවා. රූපය කියන එක සුඛයි කියලා වැටෙච්ච ගමන් රූපය කියන එක හරි සාරයි කියලා වැටෙනවා. සාරයි කියලා වැටෙච්ච ගමන් සුභයි කියලා වැටෙනවා. ඔන්න ඔය විදිහට දෘෂ්ටිගත වෙනවා. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ රූපය කියන එක ගත්තා නම් අනිච්ච සංඥාවෙන් ගන්න කියලා. එහෙනම් රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චන්ති. එහෙනම් ඔය පහම අනිච්ච සංඥාවෙන් ගන්න කියලා කිව්. වෙන මොකුත් සංඥාවලට යන්න එපා. ඔය පිළිබඳ අනිච්ච සංඥාවම වඩන්න කියලා. එහෙනම් ඒව ගන්න තියෙන සුභ සංඥාවෙන් නෙමෙයි අනිච්ච සංඥාවෙන් ගන්න තියෙන්නේ. නිච්ච සංඥාවෙන් තමයි aran තියෙන්නේ. ඒක නිසා තමයි සතරේ සැරිසර. ඇහැයි රූපයයි අනත් සංඥාවෙන් ගන්න කිව්වා. අනත් සංඥාව කියලා කිව්වම ඔකට අනාත්ම සංඥාව කියලා aran හරියන්නේ නැහැ. අනත් සංඥාව කියලා කිව්වම මේ අසාර කියන අර්ථයෙන් අනත් කියන්නේ. අනාත්ම කියන එකත් පින්වදින අසාර කියන අර්ථයෙන්ම තමයි කියන්නේ. ඕක හරියට වටහා ගත්තා. ආත්ම කියන එකද වහේ තේරුම් දෙකක් තියෙනවා. එක තේරුමක් තමයි පින්වදින භවයෙන් භවයට යන එකක් ගැන කතා කරන ආත්මයක් තියෙනවා. ඒ ආත්මේ බුදුදහම තුන කතා වෙන්නේ නැහැ. ආත්මෙන් ආත්මයට යන එකක් ගැන. එම්බා ආත්මයේ කඩුවකින් තොප කැපියනෝ එක ගින්නකින් තොප දැවියනෝ එක කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාදී නුඹ කයක් හැර කයක් තනන්නේ කියලා වේදේ සඳහන් වෙන ඔය ආත්මය ගැන. එතකොට වේද ගන්තොල සඳහන් වෙන ආත්මය තමයි එක එක එක ශරීරයක හිටිය එතනින් ගිහලා තව ශරීරයකට ගියා එතනින් ගිහලා තව ශරීරයකට ගියා ශරීර මාරු කර කර යන එක. අර කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාදී නුඹ කයක් හැර කයක් තනන්නේ. ඒගොල්ලෝ ආත්මය කියලා කිව්වේ ඕකට. නමුත් මේ බුදුදහමේ එහෙම ආත්මයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. බුදුදහමේ යම් දැනක ආත්මයි කියලා තිබුණා නම් පින්විතර ඔය සිංහලෙන් හරි ඔය සංස්කෘතෙන් හරි ආත්මයි කියලා ගත්තනම් ඔය ආත්මයි කියන කියන්නේ බුදුදහමේ අත්ත කියලා දැනක් දෙක දැන දෙකක් පාවිච්චි වෙනවා. එක තැනක් අත්ත කියලා කියනවා තමන්ත. අනිත් තැන අත්තයි කියලා කියනවා පින්විතරනි සාරයි කියන එක. එහෙනම් තමන්ට අත්තයි කියලා දැන ආත්මයි කියලා කියන්නේ පින්විතරනි තමන්ට හිතසෝ පිනිස වෙනවා කියන. අනාත්මයි කියලා කියන්නේ තමන්ට හිතසෝ පිනිස නැහැ කියන. එහෙනම් යම් කිසි දෙයක් ඔය බලන්න යතනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන කරුණ තුන ගත්තහම යමක් අනිච්චයි නම් ඒක දුකයි. තමන් වශයෙන් පවතින්නේ නැති හැම දෙයක්ම තමන්ට දුක තමයි කියනත් දෙ. ඒක දැන් ඔබට හොඳාකාරව දිනවනේ මේ අත තමන් වශයෙන් පවතින්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒක තුලින් තමන්ට දුකක් උදා කරලා දෙන්න. එහෙනම් යතනිච්ඡන් තන් දුක්ඛන් ඊළඟට යන් දුක්ඛන් තදනත්තා යමක් දුකයි නම් ඒක තමන්ගේ හිතසුව පිණිස නෑ නේද? ඒ කිව්වේ අසාරයි කියන්නේ. එන ආත්මයි කියන එක කියවෙනවා නම් කඩන බිඟුදේ ආත්ම අනාත්ම කියලා ඔගේ තේරුම හරියට දැනගන්න. මොකද ඔතන කියන්නේ බෑනේ මේ ආත්මෙන් ආත්මෙට එන එකක් ගැන. යමක් දුක දෙනවා නම් ආත්මෙන් ආත්මෙට එන්නේ නැහැ කියන එකක් තියෙනවා. මොකද ඒ කිව්වේ? මේ යන්නේ කොයි දවුවා මල්ලේ පොළු උත්තරයන්නේ ඒක. යමක් දුකයි නම් ඒක ආත්මෙන් ආත්මෙට එන්නේ නැහැ. දැන් ඔබට තේරුමක් තියෙනවද ඔය කියන්නේ? නමුත් පින්වතුනි යමක් දුකයි නම් ඔය අනාත්මයි කියන එකම හරියට ගත්තා නම් තේරුම අනාත්මයි කියලා කිව්වේ මොකද? ආත්මයි කියලා කියන්නේ තමන්ට හිත සුව පිණිස වෙන්නේ. තමන් පිණිස වෙනවා කියන එක ආත්මයි කියලා කියන්නේ. එහෙනම් ඒ තමන්ට හිත සුව පිණිස වෙනවා. සුඛය පිණිස වෙනවා. අනාත්මයි කියලා කියන්නේ එහෙනම් තමන්ට හිත සුව පිණිස නැහැ. එහෙනම් ඔය අර්ථයෙන් ගත්තත් ඔය ආයි කියන්නේ අසාරාර්ථයම නේද? එහෙනම් අනත්තයි කියලා කියන්නේ අසාරයි කියන්නේ. එහෙනම් දැන් ඔතනින් ගත්තොත් යමක් අනත් යමක් දුකයි නම් ඒක අනත්තයි. එහෙනම් දැන් ඔන්නෝතනින් සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ අනත්ත් සංඥාව දේශනා කරන්නේ චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති. ඉතිමේසු චතුවඤ්ඤාන්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත් සංඥා කිල් අනත්ත් සංඥාවෙන් ගන්න කිව්වා. එහෙනම් දැන් ඇහැ පිළිබඳ ගන්න තියෙන සංඥාව මොකක්ද? ඇහැ නිත්‍යයි සුභයි අත්තයි සුභයි කියලාද ගන්න තියෙන්නේ? නැත්නම් ඇහැ අනත්තයි කියලා. ඇහැ අනත්තයි. ඇහැ අසාර වෙච්ච දෙයක්. ඇයි ඇහැ අසාර උනේ කියලා ඕනම් විග්‍රහ කරගත්ත හැකි. ඇහැ අසාර වෙන්න හේතුව තමයි තින්නුතුනේ ඇහැ සංගතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි. මේ ඇහැ සංගතයක්. ඇහැ සංගතයක් කියලා කියන්නේ තින්නුතුනේ හේතුන්ගෙන් හටගත්ත ඇහැ තියෙන්නේ. ඒ මොහොත හැදි හැදි උදා වෙවි තියෙන හේතුන්ගෙන් හටගත්ත ඇහැ තියෙන. එනං ඇහැ සංගතයි පටිච්ච සමුප්පන්නයි. මේ වෙලාවේ බලපු ඇහැ නෙමෙයි දැන් බලන්නේ. එනං ඇහැ සංගතයි පටිච්ච සමුප්පන්නයි. ඊළඟට කය ධම්මයි. මේ ඇහැ නිසා පින්විතනි රාග දේශ මෝහ හදල ඉගිරෙලා අපිව සසර ගමනේ අනාථෙක් කරන්න වැඩ පිළිවෙලක් කරනවා. අමුමහ නරකාදියක් තියෙනවා නම් ඔය රාග ගින්නෙන් පෙළෙනවා නම් ද්වේෂ ගින්නෙන් පෙළෙනවා නම් මෝහ ගින්නෙන් පෙළෙනවා නම් ඔය ජාති ගින්න ජරා ගින්න ව්‍යාධි ගින්න ආදී 11 මහා ගින්නෙන් අපි පෙළෙනවා නම් ඔය පිළින්න ඔක්කොම කරලා දෙන්නේ පින්විතනි මේ ඇහැ. එහෙනම් ඇහැ කියන එක කය ධර්මයක් අපිව පහත් පැත්තට ඇදලා දාන එක. ඒ වගේම ඇහැ කියන එක වය ධර්මයක්. ඒක අපිව විනාශයට ඇදලා දාන එක. මොකද ඇහැට උපාදාන කරගත් එක ආපහු සැරයක් උපදිනවා. උපදින උපදින වාරයක් ගානේ විනාශයෙන් විනාශයට මෙట్లా මැරිලා යනවා. එහෙනම් ඇහැ කියන්නේ කය ධර්මයක්, වය ධර්මයක්. ඔන්න ඕක නිසා පින්විතනි තථාගතයන් වහන්සේ දේශනා කළා මේ චක්කුන් කියන එක අනත්තා කියලා. එහෙනම් අනත්ත් සංඥා ඔය ටික හරියට වටා ගත්තා නම් ඇහැ කියලා කියනකොටම අනත්ත් සංඥාව නෙවෙයි දෙන්නේ. ඔන්න ඔකයි නිවන් දකින ක්‍රම වේද. එහෙනම් සංඥා විපල්ලාසකෙන් හිටියොත් ඇහැ කියවු ගමන් ඇහැක් වගේ බලා ගන්න කියලා කියන්නේ මොකද්ද මෙහෙම? ඇහැට තමයි දීලා තියෙන්නේ මහා අංක එක දීලා තියෙන්නේ. මේ මුළු ඔක්කොගේ ඉන්ද්‍රියංගෙන් අංක එක හම්බෙලා තියෙන්නේ ඇහැට. ඒ තරම් වටින තවත් දෙයක් නැති තරම්. කවුරු හරි කිව්වොත් එහෙම ඔබගේ දිව කපන්නද ඇහැ අන්ධ කරන්නද කියලා ඔබ දෙන උත්තරේ මොකක්ද? එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ කියලා කිව්වොත් එහෙම ඔබ දෙනවනේ දිව කපන්න කියලා ඇහැ අන්ධ කරන්න එපා. ඒකට හේතුව තමයි පිංගුතුනි ඇහැයි කනයි තිබුණොත්. ඇහෙනොත් ඇහැ තමයි පිංගුතුනි ඒකනොත් ප්‍රධාන. කන් දෙක නැති උනක් කමන්නේ ඇහැ තියෙනවා නම් කියලා තමයි හිතන්නේ හැමතිස්සෙම. එතකොට ඇහැයි කනයි ওই දෙකෙන් එකක් මේ විනාශ කරනවා කියලා කිව්වොත් එහෙම ඔබ පැනපු ගමන් කියන්නේ එහෙනම් කන විනාශ කරන්න ඇහැ තියන්න කියලා. ඒකට හේතුව තමයි මේ දේවල් විඳ ගන්න දෘෂ්ටිගත වෙන්න තියෙන හොඳම දෙක තමයි ඇහැයි කනයි කියන දෙක. ওই දෙක තිබුණා නම් ඇති වෙන දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ඉතින් ওই දේවල් දිහා තථාගතයන් වහන්සේ දකින්න කියලා තියෙන ක්‍රමවේදයට දැකගත්තා නම් හරි. නමුත් අද මේ වෙනකොට තියෙන අපිට විකෘති වෙච්ච චිත්තය ඒ සම්බන්ධව අපිට හිතෙන්නේ ඒව ගැන වෙනස් විදියට. අපි ඒව අඳුනගන්නේ වෙනස් විදියට. ඇහැක් කියලා කියපු ගමන් අඳුනගන්නේ මහා සාර වූ වස්තුවක් විදියට. ඒක නේද ඇත්ත කතාව? හැමෝටම ඇහැ කියලා කියපු ගමන් මහා සාර වූ වස්තුවක්. මේ මුළු ජීවිතේම නැති වුණත් ඇහැ තියෙනවා නම් හොඳයි කියන මට්ටමේ තමයි ඉන්නේ. ඉතින් ඔන්නෝම හොඳට තේරුම් ගන්න. එහෙනම් දැන් වැරදි දෘෂ්ටියක හිටියන වැරදි සංඥාවක හිටියා නම් වැරදි චිත්තයක හිටියා නම් සසර ගමනේ අනාථේ තමයි. එහෙනම් හරි ආකාරව දැකගත්තා නම් පිටුදුනේ ඒක නිසා තමයි ඉන්ද්‍රිය මානා වඩන්නේ. අවසානයේදී එන්නේ ඔය කියන අනත් සංඥාව. ඇහැ සංගතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි අනාථ ධම්මයි අසාර ධම්මයි. ඔන්න අසාරේ බැලුවා. රූපය සංගතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි අනාථ ධම්මයි අසාර ධම්මයි. ආය අසාරේ තියෙනවා. චක්කු විඥානිය සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි අනාත් ධම්මයි අසාර ධම්ම. ඒක වඩා ගන්න. ඊළඟට චක්කු සම්පස්සය සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි අනාත් ධම්මයි අසාර ධම්ම. චක්කු සම්පස්සජා වේදනාව සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි අනාත් ධම්මයි අසාර ධම්ම. අවසානයේදී අසාරත්වයට තමයි එන්නේ. එහෙනම් අසාර යන හේ තමයි මේක බලන්න තියෙන්නේ අනත්ත් සංඥාව. එහෙනම් අද පටන් තියෙන්නේ උත්සාහ කරන අනත්ත් සංඥාව වඩ. ඇහැ කියලා කියපු ගමන් යම් දවසක ඔය සංඥාව පූර්ණ වෙනකොට තියෙන්නේ ඇහැ කියලා කියනකොටම ඔබට වැටහෙනා එන්නේ අසාරය. වඩේපා. අසාරය. අතුරුනේපා. මගේ හිත දුව පිණිස නෙමෙයි මේක තියෙන්නේ. ඔන්න ඒ මට්ටමට ඇදලා එන්න. එන එක වඩ ඒක වඩනකොට ඔබ ඇහෙන් මිදෙනවා. අද ඔබ ඇහැට ඇලිලා ඉන්නේ. ඇහැට ඇලිලා ඉන්න නිසා පින්වතුනි ඔබ නිරන්තරයෙන් ඇහැක් පතාගෙන ඉන්නේ. කරපු කර්ම වේගයට අනුව ඔබට ඇහැක් හම්බ වෙනවා පින්වතුනි. මේ ඇහැ මොන හොම්බක අහුවේද කියලා දන්නේ නැහැ. එක්ක බලු හොම්බක තියෙන ඇහැක් වේ, එක්ක සිංහ හොම්බක තියෙන ඇහැක් වේ, එක්ක හරක් හොම්බක තියෙන ඇහැක් වේ, නැත්නම් මිනිසෙකගේ තියෙන ඇහැක් වේ, මාළුවෙකගේ තියෙන ඇහැක් වේ. ඉතින් ඇහැ ඉල්ලපු නිසා ඇහැදුණු. මේ රූප බලන්න තියෙන දැඩි කැමැත්ත. ඔය ස්කන්ධේ උපාදාන වෙන ක්‍රම වේදයක් ඔහෙ තියෙනවා. ඉතින් හැමදෙස්සෙම කියන්නේ සංඥා ඍජු කරගන්න බලන්න. මේ සංඥා විපල්ලාසෙට නතු නොවේ. දැන් හොඳ වෙලාවට ඔය අම්මා කියලා කියනකොට හොඳ සංඥාවක් එන්නේ. ඉස්සරහනේ උන්ට අම්මා කියලා කියනකොටත් මහා කාම සංඥාවක් මතුවෙනයි. එපා කියන්නේ මතුවෙලා එනකොට. අද කාන්තාව කියලා කියපු ගමන් අම්මව මතක් වෙන්නේ නැහැ, නංගිව මතක් වෙන්නේ නැහැ. කෙලීම මතක් වෙන්නේ කාම පුඤ්ජය. කාන්තාව කියලා කියන්නේ කාම පුඤ්ජය කියලා හිතාගෙන. තියෙනමයි සංඥාවන්ගේ තියෙන දෝෂේ. ඉතින් ඕන නසා ගන්න. සෝතාපන්න කෙනාටත් ඔය සංඥා පිහිටන. ඒවල ඉතින් ටිකින් ටික ටිකින් ටික තමයි මේ මාර්ගයේ වඩාගෙන යද්දී තමයි ඒව දුර වෙලා යන්නේ. ඒකයි කම වේ. අපකරණ පවුපින් වලට හේතු වන්නේ උඩුහිතද යටිහිතද? චුතිසිත සඳහා බලපාන්නේ කුමනිටලයි පැහැදිලි කරලා දෙන්න කියලා. දැන් මෙහෙමයි මෙතන මේ උඩුහිත යටිහිත කියන දෙකක් ගැන කතා කරන්න අවශ්‍යතාවය මෙතන නැහැ. ඔය බටහිර මනෝවිද්‍යාවේ තමයි ඔය උඩුහිත යටිහිත කියන දෙයක් ගැන කතා වෙන්නේ. යටිහිත කියලා කියන්නේ පිටින් මතකේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ යටිහිත කියලා කියනවා මතකේ. උඩුහිත කියලා කියනවා මේ විඥානික ස්වභාවය. ඉතින් මතකය කියලා කියන්නේ අපි ආවර්ජණයෙන් ගන්න එක. එතකොට මේකේ මේ චුතිසිත කියන මේ කර්තව්‍යයක් සිද්ධ වෙනවනම් චුතිසිත කියන කර්තව්‍යය සිද්ධ වෙන්නේ මේ අපේ හිත ඇදෙන ක්‍රම වේදේ. එතකොට එනම් මේ බුදුදහම තුළ යටි හිතක් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. උඩි හිතක් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට යමක් සිද්ධි වෙනවා කියන එකක් කියන්නේ. දැන් ඔබ බුදුන්ට වඳින ගාථාව ගත්තා නම් ওই බුදුන්ට වඳින ගාථාව පිළිගන්නේ ඔබට සිද්ධි වෙලා තියෙන්නේ. ඔබට ඕනනම් උඩ පැන පැන බුදුන්ට වඳින ගාථාව කියන්න පුළුවන්. මොකද හේතුව ඒ තරම් කියලා හොඳට හුරු වෙලා තියෙන නිසා ඔබට ඒ ගාථාව පටන් ගත්ත ගමන් ඔක්කොම මෙනෙහි වෙලා එනවා පටපට ගන්න. ඒකට හේතුව නිරන්තරයෙන් ඇද ඒක සජ්ජායනා කරලා තියෙන නිසා. නමුත් මම දැන් ඔබට එක ගාථාවක් එක පාඩක කියනවා දැන් කියන්න කියලා. ඔබ ඔබම නෙමේ දිනදී බොහෝම හොඳට මානසික සංයමයේ හිටියා සමාජයට ඔබට ඒක ආවර්ජනය කරගන්න බෑ. මොකද එක පාරයි තමයි ඔබ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බටහිර වය මේ බටහිර පිරිස් කියනවා මේක මේ කියලා යටිහිතට දාගන්න. යටිහිතට දාගන්නවා කියලා කියන්නේ පින්විතනේ මේ හොඳ මතකයට දාගන්නවා කියන්නේ. හොඳ මතකයට දාගන්න නම් තියෙන එකම ක්‍රමය තමයි නිරන්තරයෙන් භාවිතා කරන. භාවිතා බහුලී කතා කියන තැනට ඇවිදින නිතර නිතර භාවිතා කළා නම් එතකොට මොකද වෙන්නේ? මුල එක මතක් වෙනකොට ඊළඟ එක ඇදිලා එනවා. දැන් ඔබට සින්දුවක් මතකයි නම් පින්විතනේ සින්දුව අහපු ගමන් සමාත මතකෙ හිටින්නේ නැහැ. නමුත් ටික වෙලාවක් මේ සින්දුව අහලා සින්දුව 10 පාරක් විතර ඇහුවට පස්සේ සමහර විට මුල් පදේ කියනකොට ඊළඟ පදේ ඇදිලා එනවා. කුණු ආරපත් එහෙම තමයි. මුල් එක කියනකොට අනිත් එක එනවා. දැන් ඔය කොල්ලෝ හිඩුවට කොල්ලන්ව රවට්ටන්න කියන. දැන් අම්මට කියලා කියපු ගමන් ඔන්න දැන් එකක් මුලුවට මතක් වෙනවා. ඊට පස්සේ උන් කියනවා සිරිපාද වඳිමු සමනල කන්දේ කියලා. කොල්ලෝ කියන්නේ මීලුව. හැබැයි අම්මට කියලා කියපු ගමන් මොකද මතක් වෙලා එන්නේ? වෙනස් එක. දැක්කම අර උපාදාන කරගෙන තියෙන හැ. ඒ කියන්නේ අර නිතර නිතර පාවිච්චි කරලා ඇහිලා සිද්ධි වෙලා තියෙන ඇඟට. එතකොට අතන එකක් ආපු ගමන් යටි හිතින් ඇදලා එනවා මේක. යටි හිත කියලා කිව්වේ මොකද්ද? අර ආවර්ජන ශක්තිය. ඒ ආවර්ජන ශක්තිය තමයි එතකොට යටි හිත වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. තංගාල ඇදිරේ. ඕන එකක්. සංගාල ඇදලා ගන්න පුළුවන් හොඳට සිද්ධි වෙලා තියෙනවා. දැන් මන්ත්‍ර ශාස්ත්‍රයේ කියනවා සිද්ධි වෙන්නේ නැතුව මන්ත්‍ර කියන වැඩක් නැහැ කියලා. එතන මන්ත්‍රයේ හොඳට සිද්ධි වෙච්ච කට්ටලි මහත්මියෙකුට තමයි ඒකේ හොඳට බලේ ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි එයා එතකොට මේ පදේ කියනකොට ඊළඟ පදේ එයාට සංගාල එනවා. අර කුණු හර්ධ කියනකොට ආවා වගේ. ඊළඟ පදේ සංගාල එනවා. එතකොට එයාට වරදින්නේ නැහැ. වරදින්නේ නැතුව එයාට ඕනනම් උඩ පැන පැන මේ අත හොලෝ හොලෝ ඕන එකක් කර කර කියන්න පුළුවන්. නමුත් ඒ මන්ත්‍රයේ අලුතෙන්ම පාඩම් කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ අලුතෙන්ම පාඩම් කරපු කෙනා බොහොම සංයමයෙන් කියාගෙන යන්න ඕනේ ඒ පිටින් එක සීපත් කර කර සීපත් කර. අන්න එතකොට එයාට වරදින්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඒකයි එහෙනම් මේ යටිහිත උඩිහිත කියන සංකල්පය තියෙන්නේ ඔන්න ඔය එහෙනම් යටිහිත කියලා ඔය කියන්නේ මොකද මේ ආවර්ජන ශක්තියක. මගේ මේ දෙයක් තියෙනවා ඒක යටිහිතේ තැම්පත් වෙලා මට නිතර වද දෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැඩිව උපාදාන වෙලා මොකද වෙන්නේ? තග්ගාල ඇදිලෙනවා ඒක. මොකක් වුණත් තග්ගාල ඇදිලෙනවා ඒක. ඒ කියන්නේ ආවර්ජන ශක්තිය වැඩි ඒකට තියෙන. ඉතින් දැඩි ලෙස උපාදාන වුණා නම් දෙයක් වෙනුතුනි ආවර්ජන ශක්තිය වැඩි. ඉතින් ඕක ඉතින් ත්‍ුතිසිරිත බලපාන ක්‍රමවේදයක් තියෙන. ත්‍ුතිසිරිත බලපාන ක්‍රමවේදේ තමයි තියෙන්නේ අපි මේ මරණාසන්න මොහොතේ කර්මයේ කර්ම නිමිත්ත ගත නිමිත්ත ආදී වශයෙන් මොකක් හරි නිමිති පහළ වීමක් සිද්ධ වෙන්නේ. නැත්නම් කර්මයේ සිහි වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි මේ මහා කර්ම තොගයක් කරගෙන තියෙනවා ඒවට විපාකත් එහෙමම තියෙනවා ඒක හරියට තියෙන්නේ ඒ මරණාසන්න මොහොතේදී නිකන් අපි ගෙදර ගියේ ඉස්සරහා අඹ ගහක් තියෙනවා ඒ අඹ ගහේ අඹ ගෙඩි ගොඩාක් තියෙනවා ඔබ අඹ ගහට නැග්ගට පස්සේ කඩන්නේ මොන අඹ ගෙඩියද ඔය අඹ ගහට නැගලා ඔබ කඩන්නේ මොන අඹ ගෙඩියද හොඳට ඉදිච්ච හොඳට සුවඳ ගන්න හොඳම අඹ ගෙඩිය තමයි කඩන්නේ අන්න ඒ වගේ පින්වතුනි උපාදාන ඡන්ද 100ක් ලක්ෂයක් කෝටියක් මැද්දේ යුතිහිත එන වෙලාවේදී මොකක් හරි එකක් අරමුණක් දුන්නේ නැත්තම් හිතින්ම නම් ඒක එන්නේ අරක ඇදිලා එනවට අක්කා. ඉතින් අරමුණක් දුන්නට බින්දුදේ අපිට ඒක කියන්න බෑ. මොකද කර්ම නිමිත්ත එහෙම පහ මේ දැන් කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත කියලා එකක් එනකොට දැන් කර්ම නිමිත්තක් එහෙම පතු වෙලා આવුත් ඉවරයි. එතකොට ඒක තමයි උපාදාන වෙන්නේ. මොකද ඒක තමයි අර මෙච්චර කාලෙ හිත ඇතුලේ කැළඹි කැළඹි තිබිච්ච එක. යට ගහගෙන හිටියට ඒ වෙලාවට ඇදිලා එනවා. දැන් උදාහරණයක් විදිහට නිකවට හිතන්න කවුරු හරි කෙනෙක් හිටියා. ඉතින් පරණ කාලේදී එකෙක් ආවා හේල් මලක් කපන්න. හේල් මලක් කපන්න එනකොට මොකද කලේ? ගත්ත පොල්ල දෙමල ඇරිය ඔළුවට එතනම මැරිලා වැන්න මිනිහා. මැරෙන්නේ නෙමෙයි ගෙවි. නමුත් ඉතින් මැරිලා වැන්න. හොරා. දැන් ඕක මේ හිතේ දුවදුව හිටියා. නමුත් ඉතින් පින් දාම් කළා කොහොම හරි මේක යටපත් කරගෙන හිටියා. මරණාසන්න මොහොතේදී දෙවිතුනි ඔන්න මොකද වෙන්නේ? අර කර්මාල රූපිය අර පොල්ල වැහිලා එනවා. පොල්ල මැවිලාව කියන්නේ දැන් කර්ම නිමිත්තක් පහළ වෙලා තියෙන. ඒ කර්ම නිමිත්ත පහළ වෙනකොට දැන් පොල්ල මැවිලාව දැන් මෙයා මනෝ ලෝකෙන් මේ කටයුත්ත කරන. මනෝ ලෝකෙන් හිමීට මේ පොල්ල අතට අරගන්නවා. දැන් මේ සිත් වැලක් ඇදී යනවා. මනෝ ලෝකේ පොල්ල අතට ගත්ත පොල්ල අතට අරගෙන හිමීට ගියා. දැන් ඒ දෙකම කර්මානුරූපීව මැවිලා එනවා. අර හොරා එනවා. කෙහෙල් මල තියෙනවා. ඒ ඔක්කොම මනෝ ලෝකේ මැවිලා එනවා. හොරා කෙහෙල් මල කපන්න හදනකොටම පෑන්න ගමන් ගැවවලුවට. ඉතින් පෑන්න පෑන්නව තමයි ගහන්න හම්බුන්නේ. කෙලින්ම පෑන්නේ ඔයද ගිරි තියෙන තැනකට. ඒ ඔන්න එකපාරට නරක ආදී කියන්නේ පුදු. ඕක තමයි කරන්නේ. ඉතින් එහෙනම් දැන් ඉතින් මේ එකයි කියන්නේ ලේසි පහදු වැඩක් නෙමෙයි ඔය චුතිහිත කියන එක පිළිසඳ කරගන්නවා. ඉතින් සමහර පිරිසක් ඉතින් දේශනා කරනවා චුතිසිත පිරිසුදු කරගන්න පුළුවන් තරම් පින්දහම් කරන්න කියලා. මම ඔබට කියන්නේ පින්දහම් කරන එක නම් හොඳයි. චුතිසිත පිරිසුදු කරගන්න පින්දහම් කරනවා කියන එකක් නම් බුද්ධ ශාසනයේ කොහෙවත් තැනක නැහැ. ඉතින් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තථාගතයන් වහන්සේ ඔතනින් බේරෙන්න එකම ක්‍රමයයි කියලා තියෙන සෝතාපන්න ඵලය. අඩුව තරමේ සෝතාපන්න මාර්ගස්ථයක්වත් වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් සෝතාපන්න ඵලයට පත් වුණොත් ඉතින් මේ සම්බුද්ධ ශාසනයේ ඉවර වෙන්නට කලින් අඩුව තරමේ අනාගාමීවත් වෙනවා. තවද මේ සම්බුද්ධ ශාසනය ඉවර වෙනකොට සිංහදී මේ කාම ලෝකයේ කිසිම මාර්ගඵල ලාභියෙකුට ඉන්න බෑ. සුද්ධා වාසයේ තමයි උරුමයේ ආයත. එනම් සෝතාපන්න ඵලයේ ලැබුවා නම් මේ සම්බුද්ධ ශාසනය ඉවර වෙන්න කලින් අඳුම තරමේ පුළුවන් එක කරගන්න. ඒකයි කියන්නේ සිංහදී ඒකට උත්සාහ කරන්න හැම කෙනෙක්. කොච්චර වයසට ගියත් කමන්නේ ඒකට උත්සාහ කරන්න. සුද්ධිහිත පිරිසුදු කරගන්න කියන මුලාවට අවු වෙලා මේ පින් දහම් කර කර ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. පින් මං කියවනේ පින් දහම් කරන එක කියන්නේ ඉතින් පින් කළාට ගමක් නෑ. දහමත් කරන්න ඉතින් පින් දහම් කරනවා කියලා නේ කියන්නේ. පින කරනවා දහමත් කර. කොච්චර වයසට ගියත් ප්‍රශ්නයක් නෑ. සිහි බුද්ධියක් තියෙනවා නම් බිඟුදේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. තමන්ගේ අම්මට අවුරුදු 80ක් වුණත් ගමක් නෑ. සිහියෙන් බුද්ධියෙන් නම් ඉන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න දෙන්න. අනිච්ච දුක්ඛ අනාත්ම දේශනාවක් ශ්‍රවණය කරන්න දෙන්න. දුක්ඛාර සත්‍ය දේශනාවක් ශ්‍රවණය කරන්න දෙන්න. පංච උපාදාන ස්කන්ධයන්ගේ ආස්වාද ආදීනව නිස්සාරණ කියන කරුණු ටික විස්තර විග්‍රහ කරන දේශනාවක් අහන්න දෙන්න. ඔය හැම එකක්ම සෝතාපන්න ඵලයේදී යොමු වෙච්ච දේවල්. සෝතාපන්න මාර්ගයට හරි වැටුණා නම් ඒ ඇති. මොකද එදෙනින් එහාට ඒ කෙනාට පුළුවන් මේ වැඩ පිළිවෙල කරගන්න. නැතු ඉතින් චුතිසිත පිළිසුදු කරගන්නවා කියන වැඩ පිළිවෙලක හිටියොත් එම හරි භයානකයි. ඒක කොහොම වෙයිද දන්නේ. මොකද සමහර වෙලාවට පිටුනේ මේ හාමුදුරුවොත් එක්ක පොඩි තරහක් හිම තිබිච්ච කෙනෙක් ඉන්නවා නම් අපි දන්නේ නැහැ තාත්තා මැරින් යන වෙලාවෙත් හාමුදුරුවෝ ගෙනලා පිළිත් කියෝ. යන්න මේච්චර වෙලා ඇද්දක පියාගෙන හිටපික දැන් මරණාසන්න වෙලාවේ පිළිත් කියන සද්දේ යන්නම් ඇද්දක ඇරලා බලනවා. බලනකොට හාමුදුරුවෝ ඉන්නේ මතක් වෙලා එනවා හාමුදුරන්ට කුණුවරපෙන් බැලපේ. දැන් ඉවරයි. ඒ මොහොතේම අර අරමුණ නිසා කර්ම නිමිත්තක් මතුණා නැත්නම් කර්මයක් මතුණා නැත්නම් ගති නිමිත්තක් මතුණා. දැන් ගති නිමිති මතුවෙන අවස්ථාවලුත් තියෙනවා. ඉන්න කම මිනිසුන්ට අපහත කර කර නම් හිටී. ඉන්න කම මිනිසුන්ගේ අද මේ මූණේ දැඩි ගෑවනම් අසුචි ගෑවනම් ඇඟි. දැන් මොකද වෙන්නේ මරණාසන්න මොහොතේ ඉතිං යුතුනේ එකපාරට අසුචි වලක් එනවා. අසුචි වලක් මැවිලා එනවා. මෙච්චර කල් ගතියෙන් මොකද කළේ මිනිසුන්ට මඩ ගගා හිටියා. මිනිහෙකුට නැගී හිටින්න දුන්නේ නැහැ. පුළුවන් තරම් මඩ ගාලි වෙලලා මේ මිනිස්සුව පල්ලෙහාට දාලා මේ මිනිස්සුව නැතිබංග කරන්න කටයුතු කළා. දැන් මොකද වෙන්නේ? කර්මානුරූපීව මැවිලා එනවා අසුචි වල. ඒත් එක්කම කර්මානුරූපීව මෙච්චර කාල තමන් නින්දාවට පීඩාවට පත් කරපු කෙනෙක් එතනින් යනවා. හිටමන් උඹට යන්න හොඳට සුදුරේ දිනගෙන යන්නේ උඹට දෙන්නම් වැඩේ කියලා මොකද කරන්නේ? ටිකක් ගාලා පයින්නවා අසුචි වලට. අසුචි ටිකක් ගාන. පැන්න පැන්නම තමයි. පැන්න තියෙන්නේ ඝූත කාඩක නරක නිරේක. ප්‍රේත යෝනියේ. දැන් ඉතින් අසුචි කකා ඉන්නවා. ඉතින් ඔය ක්‍රම මේ දේ තමයි තියෙන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. පුළුවන් නම් මේකෙන් මිදෙන්න උත්සාහ කරන්න. මිදෙන්න මඟක් දේශනා කරලා තියෙන හතාගතයන් වහන්සේ ඒ මඟ අනුගමනය කළ කොහොම හරි මිදෙල යන උත්සාහ කරන්න. තමන් වයසයි කියලා හිතන්න එපා. මං වයසයිනේ දැන් මට මොන සෝතාපන්න බරද යන්තම් පිනත් කරගෙන මම මෙතනින් ගොඩ යන්න ඕනේ කියලා එහෙම හිතන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න සද්ධර්මයේම ශ්‍රවණය කරන්න. සද්ධර්මයේ ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර සින්නස්ති මේක අවබෝධ කරගන්න. ඒ අතරතුර දානමාන පුදු සත්කාරයන් කරන්න ආර්යයන් වහන්සේලා උදෙසා නිවන් මඟ පසක් කරන්න යන මහා උත්තමයන්ට තමන්ට කරන්න පුළුවන් හැකි ආකාරයකින් ප්‍රත්‍යපහදුකම් සලසන දෙන්න. මොකද නිවන් මඟ සකස් කරගෙන යන මහා යන්න යන මහා උත්තමයන්ට ප්‍රත්‍යපහදුකම් සැලසීම පිණිස ඔබට ඒකාන්තයෙන්ම මහත් ඵල වෙනවා මහා නිසංස වෙනවා. මොකද ඒක ප්‍රතිග්‍රාහකයා නිසා දායකයා නිසා විතරක් නෙමෙයි ප්‍රතිග්‍රාහකයා නිසා ඒ දානය හරිම පිරිසුදු පාරිශුද්ධත්වයට පත් වෙනවා. දැන් අද අපි දැක්ක අද මේ තනි මගේ තනි පිරිසත් ඉන්නවා. අද මේ ස්ථානයේ පින්ඩපාතික දානියක් දුන්නේ. වික්ෂුන් වහන්සේලා පින්ඩපාතේ වැඩලා ඒ දානි දුන්නේ කවුද කියලාවත් ඒ වික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ. මොකද ඔළුවක් උස්සලවත් බලන්නේ නැහැ. පින්ඩපාතේ වැඩලා ඉවර වෙලා ඒ පාත්‍රයට බෙදෙනවා. අතුරු පසයි ඔක්කොම ටික එකට පාත්‍රයට බෙදෙනවා. එතකොට පැණි රස තියෙනවා. මී කිරි තියෙනවා නම් මී කිරි තියෙනවා. පැණිත් එක්ක ඒවත් දාලා දීනිත් එක්ක දාලා ඔය ඔක්කොම එකට දාලා ගස් ලැබුයි මේ ඔය තියෙන පළතුරු ටිකයි ඔක්කොම එකට දාලා උන්වහන්සේලා එතනින් ඒක අනුමෝදන් කරලා උන්වහන්සේලා වඩින්. උන්වහන්සේලා වැඩල ඉවරලා අපි ඉන්නේ මේ ඔක්කොම එකට අනාගෙන කනවා. මොකද උන්වහන්සේලාට අවශ්‍යතාවය තියෙන්නේ එක දවසක් ගත කරගන්න. එක මොහොතක් ගත කරගන්න. මේ මේ ඒ දුන්න දාණය මහත්ඵලයි මහනිසංසයි. ඒක ඈයි කතා කරන්න දෙයක් නැහැ. මහත්ම ඵලය ලැබෙන්න හේතුවක් වෙනවා. මහත්ඵලයි කියලා කියන්න තියෙන්නේ ඵල අතර මහත්ම ඵලය මොකක්ද? අරිහත්ත්වය. මොකද්ද තියෙන්නේ ආනිසංසය? ආනිසංසය මොකද්ද මහත්? ඒකත් අරිහත්ත්වෙම තමයි. මහත්ඵලයි මහනිසංසයි කියලා කිව්වේ ඒකයි. යම ආනිසංස අතර අග්‍රස්ථානයේ තියෙන්නේ මේ නිවන් මඟ. නිවන. එහෙනම් හොඳ මහානිසංසය තමයි නිවන. එහෙනම් මහත්ඵලයේ මහානිසංසය ලැබෙන්නේ ඔන්න ඒකම දෙයක්. මොකද සිංහදෙනි රංගපෑමක් නෙමෙයිනේ කරන්නේ. කවුරුත් වෙනුවෙන් පෙනී හිටිනව නෙමෙයි. සාරිපුත්‍රයන් වහන්සේ වෙනුවෙන් පෙනී හිටිනව නෙමෙයි මේ උත්තම පිරිස. එතකොට ගුණයේ සලකලම මේ ගුණයටම වන්දනා කරන්න පුළුවන්. ඒකයි නිවන් මඟ පසක් කරන්න යන මහා උත්තමයේ උදෙසා දම් පිළිගැනීම මහත්ඵල මහානිසංස වෙන්නේ. සාසනයේ පූජකන් යමක් තියෙනවා නම් ඒකත් මහත්ඵලයි මහනිසංසයි. සාරිපුත්‍රයන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන කවදා හරි ඉදිරි අනාගතයේදී පහළ වෙන්නා වූ කාසාව කණ්ඩේකට දන් දුන්නා. ඒකෙන් ඒ ගුණේ නැగిලා එනවා. එහෙනම් දැන් හිතලා බලන්න නිවන් මඟ පසක් කරන්න යන මහා උත්තම පිරිසකට දානයක් දෙනවා. සාසනයක් සිහිපත් කරගෙන සාරිපුත්‍රයන් වහන්සේවත් සිහිපත් කරගෙන ඒ වගේම පින්විතනි ඒ ගුණයන්ට සලකන. එදී ඒක මහත්ඵලයි මහනිසංසයි. ඒ පිරිසගේ ඒ උත්තම පිරිස දානෙත් අරගෙන වැල්ල විරලා ඒකත් අනාගෙන කාල ඉතින් තව එක දවසක් ජීවත් වෙනවා. මහා ලොකු බලාපොරොත්තු නෑ. එක තරා එක දවසක් ජීවත් වීමේ බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. ඒකයි පිටුදුනේ මේ සාසනය කියන එක තුළ ඒ උත්තමයන් වහන්සේලා වැඩ ඉන්නකල් කවදාකවත් මාර්ගඵලයක් නම් නැති වෙන්නේ නෑ. ඉතින් ඒ උත්තමයන් වහන්සේලා උදෙසා යම් දෙයක් ඔබට මේ ප්‍රත්‍ය පහදුමක් සලසන්න පුළුවන් නම් ඒක තමයි ඔබට සාසනය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ. කොහේ හරි ගමන්නේ ඔය ඕනේ දැනක නිවන් මඟ සකස් කරගන්න යන මහා උත්තමයන් ඉන්නවනේ. හොයලා බලලා කටයුතු කරා. උන්වහන්සේලා පැන් ටිකක් සනහා ගන්න හැතැම්ම දෙකක් පයින් ඇවිදිනවා නම් හිමදී උන්වහන්සේලාට තැන්කියක් බඳලා දෙන්න. කොහේ හරි ගමන්නේ ඔය කැලවල වල ඕනේ දිහාට ඔය ඉන්න. එතකොට හිමදී උන්වහන්සේලාට පැය දෙක කාලයක් ඉතුරු වෙනවා. හැතැම්ම දෙකක් පයින් ගිහිල්ලා ඒක කරගෙන ඉන්න වෙහෙස ඉතුරු වෙනවා. උන්වහන්සේලාට පුළුවන් එතනින් පැන් ටිකක් සනහාගෙන එතනම වාඩිලා තමන් කටයුතු කරගන්න. අන්න ඒ වගේ දේවල් කරන්න. හොයලා බලන්න. ඉතින් ඒ උත්තමයන්ට සලකන්න හම්බ වෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. තවද ඒ උත්තමයෝ බොහොම අල්පේච්ඡයි. ඉතින් අල්පේච්ඡතාවය විසින් දවස් සමානව දවසකට එක වේලයි වළඳන්. දවසකට එක වේලයි නම් වළඳන්නේ දැන් ලේසිද හොයාගන්න? දානයක් ගන්න ලේසි වෙන්නේ නැහැ. එක පාත්‍රයේ දන් වළඳන්. තුන් චීවරයෙන් යැපෙන. දර උන්වහන්සේලාට යමක් දෙන්න හම්බ වෙනවා කියන එක ලේසියෙන් පාදෙන් සිද්ධ වෙන්නේ නැහැ. සක්වදේවේන්ද්‍රයා බලාගෙන ඉන්නවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් අවදි වෙනකන් දානියක් දෙන්න. ඒක බොහොම කාලයකට පස්සේ සිද්ධ වෙන්නේ දෙයක්. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධ ඉන්නත් ඕනේ. ඒ සම්බන්ධයෙන් හත් දවසක් ගත කරන්නත් ඕනේ. ඒ හත් දවසේ හත් වෙනි දවසේ අවදි වෙන වෙලාවේ කවුරු හරි කරන දානියක් පූජා කළොත් මේ අවස්ථාවත් නැති වෙනවා. ඒක නිසා තමයි රැකගෙන ඉඳලා කොහොම හරි මේ වෙලාවට ඉතින් හැදින්නේ දානේ පූජි කරන්න හදන්නේ Tamante දීප සබ සම්පත් ලබා ගන්න. ඒක නිසා පින්වදින මේ සාසන අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන ඔබට තියෙන්නේ මේ නිවන් මඟ පසක් කරන්න යන මහරහතන් වහන්සේලා වෙන්න ඒ අප්‍රීත ධෛර්යයෙන් කටයුතු කරන මහෞත්තම පිරිසක් දැක බලාගෙන මේ ජයට සත්කාර සම්මාන කරන්න ඕනේ ලංකාදීපේ හැම තැනම බලන්න. ඒක ඔබගේ යුතුකම. බලබලා බලබලා ඒ ඇයි මේ පත්ේ පාසුකම් සරසලා දෙන්න. ඔබ එතනට යනකම් විවාහ වහ ඔතන ඉන්න එපා. පිටින් ඉක්මනට එතනට පැනගන්න. එතනට පැනගෙන නිදහස් වූ විදිහට නිදහස් සාහසක් වන් පැවිද්දට ඇවිදින්න තුන් සිවුරයි පාත්‍රයේ දරාගෙන ඉඳලා දූතාංග ආරක්ෂා කරගෙන මේ නිවන් මඟ සරස් කරන්න යන මහා උත්මයේ බවට පත් වෙයි. දිව්‍ය බ්‍රාහ්මියෝ මේ වන්දනා කරන මේ මට්ටමකට පත් වෙයි. අසත්පුරුෂයෝ නම් ඕනේ තරම් ඉතින් ඕවට ගරහන්න පටන් ගනි. නමුත් මේ අසත්පුරුෂයෝ ඉතින් මේ අයගේ අනුකම්පා කරන වෙලෙන් වෙන කරන්න දෙයක් නැහැ. මේ නිවන් මඟ පසක් කරන්න යනකොට පින්වතුනි හරියට ණයක් කරන් පැනලා යනවා වගේ වැඩක් නිවන් දකින්නවා කියන්නේ. අනාදිමත් සංසාරේ ඉඳලා දහබළු වැඩ කරලා ඉවර වෙලා ඉතින් දන්නේ නැති කම නිසා කළා. අසත් පුරුෂය ඇතුළු කරපු නිසා ඒ අසත් පුරුෂ ගතිය ඇවිදින්න මිනිස්සුන්ට අඩන් තේට්ටම් කළා. අද මේ මිනිස්සු ඒ කාලේ හිටව මිනිස්සු දැන් අද වෛරයෙන් ක්‍රෝධයෙන් ඇවිදින්න ඉතින් දැන් ඉතින් මේ ගමන වළක්වන්න කරන්න දෙන්නේම නැහැ. කොහෙන් හරි අකුල් හෙලලා කොහොම හරි මේක නවත්තන්න හදලා. ඉතින් ඒකයි කිව්වේ ණයක් අරගෙන පැනලා යනවා වගේ වැඩක් මේකේ කිව්වේ. ඉතින් මේ වෙලාවේ පින්වදිනේ අපි හැමතිස්සෙම බොහොම උපේක්ෂාවෙන් මේවට කරුණු කටයුතු කරමු. දැන් ඔබ සීල දෙනාම දන්නවා අපි ධර්මයයි ඔබයි ආරාමයක් හදනවා. ඉතින් ওই ආරාමය හදන අසත්පුරුෂ රැළක් විසින් විවිධාකාරයේ අඩත්තේට්ටම් කරනවා. කරන්න දෙන්නේම නැහැ. එක ගමක් අවුලෝලින් ඉවරලා දැන් තව ගමක් අවුලෝලන. ඉතින් ඒ ගම්වල මිනිස්සුත් ඉතින් ඕවට අහු වෙනවා අහිංසක මිනිස්සු. මේ ප්‍රචාරය යවන්නේ ගෑනුයි මිනිස්සුයි පැවිදි කරවල පවුල් කන්න දෙනවා කියන. ඉතින් ගම්වල මිනිස්සු ඔවට අහුවෙන්න තරම් ඉතින් බොහොම ලාමක මිනිස්සු ඉන්නවා ඇති ඉතින්. එයාලේ කුටියක් පූජක කුටියක් හදලා දෙනවලු ගෑණියෙකුටයි මිනිහෙකුටයි පවුල් කන්න. අක්කර 15ක මහ විශාල මේ ඉඩමක් අරගෙන ඒකේ නිවන් දකින්න මහා උත්තමයන්ට ප්‍රත්‍ය පහදුකම් සලසන විශාල ආරාමයක් ඉදි වෙන්නේ. ඒකට නිරන්තරයෙන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන මහා උත්තම පිරිසක් ඒවට ආධාර උපකාර කරනවා. ඒ ආධාර උපකාර කරන මේ මහා උත්තම පිරිසක් පැවිදි කරන්නේ පැවිදි වෙලා ඒ ස්ථානවලට එන්න. භික්ෂුන් වහන්සේලා 100කට යාමැද්ද බලන් ඉන්නවා ඒ ස්ථානෙට වඩින්. නමුත් දැන් මේ අසත්පුරුෂ පිරිස මොකද කරන්නේ? නීතියෙන් කරන්න පුළුවන් දේ කරන්න බැලුව නීතියෙන් කිසි දෙයක් කරගන්න බැරි වුණා. දැන් මොකද කරන්නේ? ඒ ආරාමයේ ළඟ ඒ ආරාමයේ අවට ඉන්න අය අහිංසක මිනිසයන්ට දෘෂ්ටි දානවා. අර අසත්පුරුෂ කම නිසා. ඉතින් බලන්න එක මිනිස්සෙක් හරි මේකට විරුද්ධව කටයුතු කළොත් එහෙම නිකන් අපරාධය අපාගත වෙනවා. මොන අපරාධයක්ද බලන්න මේ අසත්පුරුෂ රැළක් කරන්නේ. ඒ අය විතරක් අපාගත වෙනව නම් කමක් නැහැ. පින්වතුනි අපි යන මඟ වළක්වන්න බෑනේ කාටවත්. මම යන මඟ මාව මරලවත් නවත්තන්න බෑනේ. මම නිවන් දකින්න අදිස්ථාන කරගෙන යන ගමනන්නේ තියෙන. එහෙනම් මාව මරලා කොහොමද ඒක නවත්තන්නේ? මාව මැරුවම උපදිනවනේ. ඒ ඉපදුනාට පස්සේ එදිනෙක හට මම මේක කරනවා. ඒ ආයි මරුවත් ආයි උපදිනවනේ. ඒ ඉදිරින් යාට ආයි මේක කරනවනේ. ඉතින් මේක නවත්තන්න බෑ. මං යන මඟ. මං යන මඟ විතරක් නෙමෙයි ඔබ යන මඟත් නවත්තන්න බෑ කාටවත්. ඉතින් අපි ආරාම විහාරය ඉදි කරගෙන යනවා. ඒ වඩත් පුරුුවන් තරම් පේස්සම් ගහලා ওই පොලිසිය වලට කියලා. ඉතින් ඒ පොලිසිය වල මහතුරු පවා ඉතින් බොහොම හිතවත් ගමින් දැන් ඉතින් ඒ පොලිසිය වල මහතුරුන්ටත් බොහොම සෙත් සැලසුනා ඒවෙන්. මොකද මේ පොලිසියේ බුද්ධියන්තෙන් ආදී වශයෙන් තිරිසාව ඇවිදින්න ඒව ප්‍රශ්න කරලා ඉවරලා අන්තිමට ඒ උත්තරියෝ CD අරගෙන ඉන්න දැන් පෞලිය උදවියත් එක CD අහනවා. දැන් සද්ධර්මයේ ශ්‍රවණය කරන මහා උත්තර පිරිසක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ ඉහළ නිලධාරීන්ටත් ওই එක එක ආකාරයෙන් ඉතින් ඒව කළලා තියෙනවා. ඒ නිලධාරිනුත් දැන් ඒ CD අහලා ඉතින් පෑදිලා ඉවරලා ඒ කටයුතු කරනවා. මේ පුළුවන් තරම් කරන්න තියෙන අර මං කිව්වේ අසත්පුරුෂ සංසේවනයේ කියන එක මහා දරුණු දෙයක්. ඒ අහත්පුත සංසේවනේ නිකමට හිතන්න හිතන්නේ ඒ ගමේ එකම එක මිනිස්සෙකුට හරි ඔය වගේ දෘෂ්ටියක් ඔළුවට දාලා ඒ මිනිස්සයා එක ඇඟිල්ලක් මුස්සලා හරි මේ විරෝධතාවයක් පළ කරාන මොන අපායකද යන්නේ කියලා. මේ නිවන් දකින මහා උත්තමයේ එක වේලක් දන් වළඳලා ජීවත් වෙන පිරිසක් මේට උදෙසා හදන ආරාමයක් ඔය. ඒ පිරිසගේ ආරාමයට ගියාට පස්සේ පින්විතේ නිවන් දැකීමම අරමුණු කරගෙන ඒකම කරගෙන ඉන්න පිරිසක් බවට පත් වෙන මහා ශ්‍රේෂ්ඨ පිරිසක් එතනට ඉන්නේ. මේ උපසම්පදාවෙන් 30වස් 40වස් පිරිච්ච මහා උත්තමයෝ එතනට එන්න බලාගෙන ඉන්නවා. කාලයක් තිස්සේ ආරාන්නේ ගතව වාසය කරපු මේ උත්තමයෝ අපිට කතා කරලා කියලා තියෙනවා. මේ සද්ධර්මය අපි හරියට අගය කරනවා. මේ සද්ධර්මය අපිට මුලින් ලැබුණා නම් අපි මේ වෙනකොට මේ වැඩේ කරගෙන ඉවරයි. අපිටත් අවස්ථාවක් දෙනවා නම් අපිත් එනවා ආරාමයට ඇවිදින්න මේ මඟ වඩන්න කියලා. ඉතින් අපි පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිනවා අනේ ස්වාමීනි එන්න ඇවිදින්න ඔබ වහන්සේගේ වැඩේ කරගන්න. අපි මේ ස්ථානයේ ඉන්නකොටත් තියෙන උපසම්පදාවෙන් 40 වසරක් පිරිච්ච මහා උත්තමයෙක් ආව මුණ ගැහෙන්න තවත් උත්තමයෙක්. ඒ ඇවිදින්න උන්වහන්සේලාට ආරංචි වෙලා තියෙනවා මෙහෙම හතත්පුරුදු පිරිසක් ඉතින් මේ විදිහට අඩන් තේට්ටම් කරනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මම උන්වහන්සේලාට කිව්වා අනේ ස්වාමීනි අපි මේ වෙලාවේ කරන්නේ තථාගතයන් වහන්සේගේ ක්‍රමවේද. අසත්පුරුෂයෝ කොච්චර කටයුතු කරන්න ආවත් අපි බොහොම උපේක්ෂාවෙන් ඒව යුසගෙන ඉන්නවා. ඒකට හේතුව ඒ අය එක අසත්පුරුෂයෙක් මේක ලීඩ් කරනවා වෙන්න පුළුවන්. නමුත් අනිත් ඔක්කොම මුලාවටපත් වෙලා ඒ මුලාවටපත් වෙලා ඉන්න පිරිසක් තව තවත් මේ අගාධයට දාන එක සුදුසු නැහැ. ඒක නිසා මම උන්වහන්සේලාට කිව්වා අපි යම් දවසක එතනට යනකම් ඔබ වහන්සේලා ඔය ඉන්න තැන්වලම තැන්පත් වෙලා ඉන්න. අපි යන දවසට අපි ඔබ වහන්සේලාට කියන්න ඔබ වහන්සේලාත් ඒකට වඩින්න ඇවිදින්න ඔබ වහන්සේලාගේ මුළු ජීවිත කාලෙම මේ ස්ථානවල ඉඳගෙන මේ කටයුතු කරන්න කියලා. ඔන්න බලන්න තියෙන්නේ අසත්පුරුෂ සංසේවනයේ හැටි. ආරාම විහාර සියල්ල ඉදි වෙනවා. මොකද හේතුව මේ මහා සත්පුරුෂ පිරිසක් පින්වතුනි ඔබට හිතා ගන්න බැරි මේ රටවල් 44ක බෞද්ධ ප්‍රජාව ධර්මයයි ඔබයි සංවිධානයත් එක්ක ඉන්නවා. ලක්ෂ 20කට 30කට අධික මහා ප්‍රමාණයක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් අපි ඔය කාටවත් මේවා කියන්න යන්නේ නැහැ. කාගෙන්වත් උදව් ඉල්ලන්න යන්නෙත් නැහැ. අපි හැමදෙස්සම කරන්නේ මොකද්ද? වෙන දේ බලාගෙන ඉන්නවා. ආ කරන්නකො ගිහිල්ලා මුළු ගමම අවුස්සන්න ගමත් එක්ක එකතු වෙලා පුළුවන් තරම් ඕවා කරන්න කරලා ඉවර වුණාම කියන්නකො අපි ඉන්නේ උදව්වට එන්න. ඒ මතේ තමයි අපි ඉන්නේ. අපි ගිහිල්ලා මේ මිනිසුන්ට කරුණු පැහැදිලි කරන්න යන්නෙත් නැහැ. අවුගරි ඇහුවොත් ඉතින් කරුණු පැහැදිලි කරලා දෙනවා නැත්නම් ඉතින් මොනවද කරුණු කියන්නේ? තථාගතයන් වහන්සේගේ ක්‍රමවේදයෙන් අපිටට යන්නේ නැහැ ඉතින්. ඒකයි මම කිව්වේ මේ නිවන් මඟ පතක් කරගන්න යන්නේ මහා උත්තමයන් මැරුවත් වැඩක් නැහැනේ. මොකද හේතුව ඒකටම ආපු මිනිසක් ඉන්නේ ඒකම කරන මිනිසක් ඉන්නේ දැන් මැරුවා නම් ඊළඟට ඉපදුන්නේ දෙවි කෙනෙක් කියලාද බ්‍රාහ්මීෙක් කියලාද හතර අපායට යන්න හේතු නැහැනේ. දෙවි කෙනෙක් කියලාද බ්‍රාහ්මීෙක් කියලාද පටන් ගත්ත වෙලාව ඉඳලා ආයේ ඒක තමයි කරන්නේ. එතකොට ඇවිල්ලා එතනටත් ඇවිල්ලා මැරුවා නම් ආයේ ඉපදුනාට පස්සේ ආයතන ගිහද ඒක තමයි කරන්නේ. ඒක නිසා කොහොම කරත් මැරෙන්න නම් බය නැහැ. මේ ඉන්න මේක මහා උත්තමයකත් මැරෙන්න බය නැහැ. ඒකට හේතුව තමයි පින්විතනේ මොකද අවශ්‍යතාවයක් නැහැනේ මේකේ. ජීවත් වෙලා අල්ලන් ඉන්න තරම් වටනකමක් මේ ලෝකේ නැහැනේ. ඒකනේ මේ මිදෙන්න උත්සාහ කරන්නේ. එහෙම මරණ තර්ජනේම නෑ මම මේ මේ කිව්වේ මේ ස්වභාවයෙන්. ඉතින් අසත් පුරුෂ ආශ්‍රය නිසා මහා විශාල පිරිසක් විනාශයටපත් වෙනවා නිකන්. ඉතින් අපි ඒකට මොකුත් කියන්න කරන්න යන්නේ නෑ. ඔබට මතක ඇතිනේ දේවදත්ත හාමුදුරු විශාල වික්ෂු පිරිසක් අරගෙන 500ක් විතර වික්ෂු පිරිස අරගෙන ගියා යන්න. ඒ වෙලාවේ සතාගතයන් වහන්සේ පාර්ලිහි වනයේට වෙන්න සද්ද නැතුව හිටියා. මේ මේගොල්ල රණ්ඩු වෙලා ඔක්කොම කරලා අර 500ක් පිරිස අරගෙන මේ විහාර වලටත් ගිනි තියලා යන්න ගියා. ඉතින් කාලයක් ගත වුණාට පස්සේ මේ අය කෙරෙහි අනුකම්පාවෙන් සතාගතයන් වහන්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අඬ ගහලා කිව්වා ඔන්න ඔය ගිහින් ඔය පිරිස බේරගෙන එන්න කියලා. ඉතින් උන්වහන්සේලා දෙනම ගිහින් ඉතින් බේරගෙන ආවා. ඉතින් ඒකට කාලයක් ගත වුණා. ඒ කාලය තුළ ඉතින් අර පිරිස අනන්ත ප්‍රමාණ පව කරගන්න ඇති සතාගතයන් වහන්සේට දහසාරි පුත්‍රයන් වහන්සේ ඇතුළු මේ මහ උත්තරයන් දොස් කියලා මේ උත්තර. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක නම් ලබා උපන් හැටි. ඒක ඒ විදිහට කරගෙන යයි. මුළු ගම්නේ මේ පින්වතුනි මුළු ලෝකෙම මේවට විරුද්ධ වුණා. අපි නිවන් දකින්න එක නවත්තන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඉතින් නිවන් දකින්න එක තියෙන්නේ අපි අතේ. ඒකනි කියන්නේ පින්වතුනි පාත්‍රය අතනගත් අපිට දම්කුර ටිකක් හරි කවුරු හරි පූජා කළා නම් ඒ හොඳටම ඇති කියලා. තව මොකටද? මේ සද්ධර්ම දේශනා කරද්දී ඔය පිරිකර ගිහල්ලා මෙතන මෙතන බව අහලා දිනුනත් පින්වතුනි ඔය පිරිකර මොනවද කියලා දකින්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? මට අවශ්‍ය ඔක්කොම තියෙනවා. තුන් තීවරෙත් තියෙනවා, පාත්‍රෙත් තියෙනවා. තව මොනවද මට ඕන? එහෙනම් මොනවද තියෙන්නේ? ආයේ ඕවත් අවශ්‍ය නැහැ. සාසනික අභිවෘද්ධිය සඳහා ඒ වගේ විදිහට දම්පත් කළ තියෙනවා මිස. ඒකයි විදිය. ඉතින් ආයි කාලෙකට මට පිරිකරක අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඔය තියෙන පාත්‍රේ මුළු ජීවිත කාලෙම වළඳන්න ඇති. වැඩි පාත්‍ර නෙමෙයි. ඒ නිසා හිල් වෙන්න යන්නේ ලේසි. දවසකට එක වෙලයි නිකන්නේ, දවසකට එක වෙලයි පාවිච්චි කරන්නේ. මං විතරක් නෙමෙයි මේ උත්තර පිරිස මෙහෙමයි. ඒකයි අපි කතා කරන්නේ. ආයෙදී මේ මුළු ජීවිත කාලෙටම තියෙන පාත්‍රේ නෙමෙයි. මේ චීවරේකුත් අවුරුදු පහ අවුරුදු දෙක තුනක් නම් අනිවාර්යයෙන්ම පණු ගගා එන්න ඒක. මොකද ප්‍රදර්ශනයට යන්න අවශ්‍යතාවයක් නැහැ නේ අපිට. ඒකයි. ඒක නිසා තමයි මම ඔබට කිව්වේ මේක කියන්න මේ මූලික උනේ. දැන් මේ මේ සාධනේ සාධනේ අභිවෘද්ධිය උදෙසා පින්වදින මේ මේ වගේ මහ උත්සමයේ ඉන්න දැන් ලංකාවේ ඕන තරම් ඇති. හොයලා බලන්නේ. හොයලා බලලා මොකද ඔබ මහා පූජාවකුත් සිද්ධ කළානේ පින්වදින මහරහතන් වහන්සේලා ලක්ව ගන්න මිහි වෙන්න කියති. මහා ප්‍රාර්ථනාවල් කළානේ. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්කම ඒ අය මේ මහා උත්සමයන්ට ඒ අය ආදි වශයෙන් පුළුවන් නම් ප්‍රතිපහදුකම් පුළුවන් විදිහට හදසලා දෙන්න. තනතන දීලි වෙලා ඒ උත්තමයන්ට නිවන් මඟ සකස් කරගන්න උදව් කරන්න. ඒවා ඉතින් මහත්ඵල මහානිසංස දේවල්. ඔබට මහත්ඵලයේ උදා වේ කවදාද? මහානිසංසයේ උදා. මේ නිවේදනයකින් මම කියන්න තියෙන්නේ ධර්මයයි ඔබයි ආරාම බොහොම හොඳට හැදෙනවා. ඒවැයිදී ඔය ෆොටෝස් ඉස්සරහට අප්ලෝඩ් වෙයි. ඒ වගේම වැඩ නතර වෙලා නැහැ. මොකද විවිධාකාරයෙන් ප්‍රචාරයේ පව යවන්න පුළුවන්. ඔය අහත් පුරුද පිළිත කොච්චරද කියනවා නම් පිංගදමි. මේක නවත්තන්න ඕනේ කවුද? ව්‍යාජ Facebook account එකක් හදලා අපේ නමින් වැරදි ධර්මයේ පවා දැම්මා. දැන් හිතලා බලන්න, සාසනය විකෘති කළා හරි කමන්නේ, තමන්ට දිනන්නයි ඕනේ. දැන් හිතාගන්න මොන තරම් අසත්පුරුෂද කියලා. එනේ ධර්මයේ අධර්මයේ කළා දාලා තව කෙනෙක් මේ අධර්ම මාර්ගයේ ගියත් කමක් නැහැ, තමන්ට දිනන්න තියෙනවා. ඉතින් මේකෙන් පින්වතුනි මට නම් හරීම උදව්වක් වුණා මේ දේවල්. මොකද මේ වගේ කාලකන්ණි පිරිසින්න ලෝකවලන එක මොහොතක්වත් තව සිටිය යුතු නැති බව. ඒක නිසා වහ වහ නිවන් අවබෝධ කරගත යුතු බව. අනාදිමත් සංසාරයේ ඉඳලා මේ එන ගමනේ මොන තරම් දේවල් නම් අපි මිනිසුන්ට කළාද? ඒ තරමටනේ ඔය ආපහු එන්නේ. ඔయిత වඩා එහා දේවල් කරලත් ඇති. දැන් ඒක ඒව හැම එන්න ගත්තොත් එහෙම ඊළඟත් බැවෙට එහෙම මොකද වෙන්නේ? ජීවත් වෙන්න වෙන්නේ නැහැ නේද? ඒක නිසා මේ වෙන් අත මිදිලා යන්නේ කොහොමදයි? වහ වහ. ඉතින් ඔය හැම එකක්ම මම ඒකයි කිව්වේ. අතු ගන්න එකත් කර්මස්ථානයක් නම් තින්නදී කවුරුහරි කෙනෙක් අඩන්තේට තැන් කරන එක කොයිතරම් හොඳ කර්මස්ථානයක් වෙනවද? මෙතන මිදිලිය වීර්ය වඩා ගන්න. ඒකයි කිව්වේ කොහොම කරලවත් ඔය දේවල් නවත්තන්න බෑ. අදටත් තින්නදී ලක්ෂ 20කට අධික පිරිසක් මේ ගැන බලාගෙන ඉන්න. ඒ හැම කෙනෙකුටම මම මේ ධර්ම දේශනාවලින් කියන්නේ බලාගෙන ඉන්න. මේවට මොකුත් කතා කරන්න යන්නේ. බලාගෙන ඉන්න. ඒවට අවශ්‍ය වැඩපිළිවෙලක් කරන්න ඕනේ පිරිස ඉන්නවා. මැතිම දూరు ආදි වශයෙන් සම්බන්ධ වෙලා ඒ අය කරන්න පුළුවන් උදව්වක් කරයි. අනිත් අයද තියෙන්නේ සද්ධාව උපදවාගෙන කටයුතු කරන්න හැම මොහොතකම. එක මොහොතකවත් ද්වේෂ සහගතව හැදිරෙන්න එපා කිසිම අවස්ථාවක. මම මේවා කියන්නවත් කැමති නෑ. නමුත් මේ ධර්මයයි ඔබයි ආරාමේ හැදෙන බවවත් කියන්න එපා අඩුම ධර්ම. නැත්නම් මේ මිනිස් හිතයිනේ මේ අසත්පුරුෂ ක්‍රියාවල නිසා සියල්ල අතහැරලා දාලා ඉන්නේ කියලා. ඒක සුදුසු නෑ. ඒ වගේම මේ බණහන මහා උත්තම පිරිසක් ඉන්නවා පිංතුනි. ගිහි වගේම පැවිදි උත්තම පිරිසක්. ඉතින් අර ගන්ධනව වලින් අහිංසක මිනිසුන්ට කියලා තියෙන මේ කවුරුත් නෑ ගිහිවහත් දෙනෙක් එකතු වෙලා මේවා කරනවා කියලා. ඉතින් පව්වේ මිනිස්සු ඉතින් කිරි ටිකක් කපාගෙන ජීවත් වෙන අහිංසක මිනිස්සුනි. මොකද ඉතින් මොකද අපි ওই ආරාම හදන්නේ නැහැ නේ පිංතුනි ටවුන් මැද්දේ. ආරාම හදන්නේ ගම්වල. ඉතින් ගම්වල අහිංසක මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ අහිංසක මිනිසුන්ට ඔය වගේ දෙයක් කිව්වට පස්සේ ඉතින් සමහර වෙලාවට ඒ මිනිස්සු පිළිගනි. එනි අරගෙන ඉතින් මහ විනාශයක් ජීවිතවලට කරගනි. අපි මොකද කරන්නේ? ඉතින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ඉතින් මහා භික්ෂු පිරිසක් ඉන්නවා. නිවන් දකින්න වෙර වීර්ය වඩන මහා උත්තම පිරිසක්. ඒ උත්තමයන්ට මේ කරලා තමයි මම කියන්නේ. ඔබ වහන්සේලාට මේ ගමන යන්න අපි වැඩ පිළිවෙල කොහොම හරි සකස් කරලා දෙනවා. ඒ සකස් කරලපු ගමන් ඔබ වහන්සේලාට අපි දැනුම් දෙනවා. ඒ වගේම පැවිදි වෙන්න ඉන්න උත්තම පිරිසක් ඉන්නවා. ඒ අයටත් මම කියන්නේ ඔය උත්තම පිරිස මේ ගැන අවධානයෙන් ඉන්න මේ කරුණ කටයුතු සිද්ධ වුණාට පස්සේ ඔයාට ඒ පැවිදි වීම කයි කරන්න සකස් කරලා දෙනවා ඒ ඔක්කොම. ඒ වගේම මේකට මේ විශාල වශයෙන් මුදල් ආධාර කරන උත්තම පිරිසක් ඉන්නවා. තමන් විසින් මේ සමාජයෙන් හරි අපු කරගත්ත ධනෙ ඒ යම් කොටසක් සාසනයට මහා භක්තියෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව පූජා කරනවා. ඒ අයටත් මම කියන්නේ ඔබගේ උත්තම පූජා ගරුගුණ හිටින් යුක්තව කරපු පූජාවක් තියෙනවා නම් ඒකට අදාළව ඒ ආරාමේ කටයුතු ඒ සියල්ල සිද්ධ ඉදිරියෙන් පවතිනවා. ඒ සියල්ල සිද්ධ වෙනවා. ඒක නිසා එක බිন্দু මාත්‍රයක්වත් හිත නොහඳුනු කරගන්න කරුණු නැහැ. ඒ සියල්ල ඒ විදිහම සිද්ධ වෙනවා. ඉතින් ඔය ඔක්කොම සිද්ධ වුණාට පස්සේ වින්දෙන ඉතින් මේ ස්ථානවල එතනින් එහාට වැඩ කටයුතු කරගෙන යයි ඉතින්. හැමෝටම වැඩ තියෙනවනේ කරන්නේ. නේද? හැමදාම උද්ඝෝෂණ දීදී ඉන්න බෑ. මේ කවදා හරි උද්ඝෝෂණ දින එක නැවැත්තුවට පස්සේ හිමීට අපි එතනට ගිහින් ඒක කරනවා. අද වින්දෙන මට වැඩ වාසය කරන්න ආරාම 100කට වැඩිය තියෙනවා මේ ලංකාවේ. මෙතන දෙන ආමඳුරු කී දෙනෙක් ආරාධනා කරන්න යනවාද අනේ සතියක් හරි අපිත් එක්ක ඉන්නත් එන්න කියලා. ඉතින් සද්ධර්ම දේශනා කරන නිසා ඉතින් උන්වහන්සේලා අපිත් එක්ක ඉඳගෙන මේ නිවන් මඟ සකස් කරගන්න යනවා. ඒක ඉතින් ඒක නිකන් පණිවිඩයක් වශයෙන් දුන්නේ සහ අසත්පුරුෂ සංසේවනයේ තියෙන දරුණු භයානක කම. ඔබ නම් ඒකට වැටෙන්න එපා පිටුනි. කවදාකවත් පුළුවන් තරම් සත්පුරුෂ සංසේවනයේදී සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා ඇසුරු නිසුරු කරන්න පුළුවන් තරම් මේ ආර්ය මාර්ගයේ වඩන මහා උත්තමයන් ඇතුළු නිතුරු කරන්න. ඒ තුලින් ඔබට නිවන් මාර්ග සැලසෙන ඔබ අසත්පුරු සාස්ත්‍රයෙන් මිදෙල යන අසේවනාච බාලානම් කියන එක මහා මංගල කාරණා බව තේරෙනවා නේද? දැන් බාලය වැසුරු කරලා ගම් පිටින් නිකන් අපාගත වෙන්න හදන බාලය වැසුරු කරලා ඕක තමයි ඉන්නේ. දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා පිළිතුරු. මේකත් අපි ටිකක් කතා කරමු. මේක ටිකක් ගැඹුරට ඇදිච්ච ප්‍රශ්නයක්. අනිත්‍ය දකින්න උදයවේ දකින්න ඕනේ පංචස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේද කියලා පැහැදිලි කරලා දෙන්න. දැන් පිළිතුරු පංචස්කන්ධය මොකද්ද පංච උපාදානස්කන්ධය මොකද්ද කියන එක පැහැදිලි කරගන්න ඕනේ හොඳට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ කියලා තියෙනවා. එතකොට රූපස්කන්ධය කියන කොටසක් තියෙනවා. රූපස්කන්ධය කියලා කියන්නේ පින්තුනි අතීත අනාගත වර්තමාන දුරනඟ හීන ප්‍රනිත සියුම් ගැන බාහිර අභ්‍යන්තර. ඔය කියන හැම ආකාරයකින්ම යුක්ත වුණා වූ රූප කොටස් තියෙනවනම් අන්න ඒවට කියනවා රූපස්කන්ධය කියලා. එතකොට ඔය රූපස්කන්ධය කියන එක රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියනවා. ඔය හැම රූප කොටසක්ම ඕක ඇතුලේ තියෙනවා. එහෙනම් ඔය කියපු ආකාරය අර අතීත අනාගත වර්තමාන දුරලඟ හීන ප්‍රනිත සියුම් ගන්න බාහිර අභ්‍යන්තර කියන ඔය ඔක්කොම දැන් මේකට අයිති රූපස්කන්ධයට. දැන් රූපස්කන්ධයට ඕක අයිති වෙනකොට තින්නේ දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා මේකේ හොඳ ආකාරව දකින්න. රූපය කියන එක තින්නේ පච්චුප්පන්නයි. ඒ කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් උපදිනවා ඒ මොහොතේ. ඔය ප්‍රත්‍යයෙන් උපදින රූපය උපාදාන කරගත්තොත් මොකද වෙන්නේ? රූපය ප්‍රත්‍යයෙන් උපදින වෙලාවේදී ඔය උපදින රූපය උපාදාන කරගත්තොත් ඔය රූපය අතීත රූපයක් බවට පත් වෙනවා නේද? හොඳට කල්පනා කරලා බලන්න. ප්‍රත්‍යයෙන් උපදින වෙලාවේ රූප වුණා, රූපස්කන්ධයක් වුණා. ඕක ඊට පස්සේ උපාදාන කරගත්තොත් මොකද වෙන්නේ? ඕක අතීතයට යනවා. උපාදාන කරගත්ත නිසා නේද පින්වතුනි අතීතයක් හැදෙන්නේ. ඔය කාලය කියන කියන්නේ පින්වතුනි කල දෙයට ආල කරන හින්දා. ඒක කල දෙය කියලා කිව්වේ මොකද්ද? ඇහැයි රූපයයි චක්කු විඥානයයි ඉපදුනාට පස්සේ එතනින් ස්පර්ශ වෙලා ඒ වේදනාවක් ආවම ඔය හැම එකකටම මොකද්ද වෙන්නේ? ඔය හැම එකම උපාදානයක් කරගන්න. ඔය හැම එකක් එකක්ම උපාදාන තණ්හා උපාදාන මට්ටමට හැරිලා ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒක එතනින් අතීතයට යනවා. රහතන් වහන්සේට පච්චුප්පන්නයි හැමදේ. පච්චුප්පන්නයි කියලා කියන්නේ ඒ මොහොතේ ප්‍රත්‍යයෙන් උපදිනවා විතරයි. ඒ ප්‍රත්‍යයෙන් උපදින මොහොත නිසා උන්වහන්සේ කාලයෙන් සෝයත්තයි. මම ඊයේ දේශනාවේ කිව්වේ හැබැයි මේ කාලය කියලා කිව්වේ ඔර්ලෝසු කාලයට නෙමෙයි. උන්වහන්සේට ඔර්ලෝසුවේ 12 තියෙනවා, 1 තියෙනවා, 2 තියෙනවා, ඒ ඔක්කොම තියෙනවා. නමුත් උන්වහන්සේ පිටුතින් කළ දෙයට ආල නැහැ. කළ දෙයට ආල නැති නිසා උන්වහන්සේට පංචස්කන්ධය විතරයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධ උන්වහන්සේට නැහැ. ඒක නිසා ප්‍රත්‍යයෙන් උපදින මොහොතක් විතරයි උන්වහන්සේට තියෙන්නේ. එතනින් එහාට හිතතොල හදා ගන්න ක්‍රමවේදයක් උන්වහන්සේගේ නැහැ. එහෙමනම් උදයව්වේ දකින්න ගියාට පස්සේ පින්වතුනි උදයව්වේ දකිනකොට ඔබට තේරෙනවා අවිද්‍යාව දැන් කර්ම මොකද රූපේ කියන එක ගත්තොත් එහෙම රූපේ උදය දකින්න කෙනා රූපේ උදය පස් ආකාරයකින් දකින්න. ඒ තමයි අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ කියන්නේ. එහෙනම් දැන් හොඳට බලන්න පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණා කර්ම ආහාර නිබ්බති ලක්ෂණ වලින් නම් මේ රූපේ හැදෙන්නේ. එතකොට ඔතන රූපේ ඕක බලන්නත් පුළුවන්, රූප උපාදානස්කන්ධය ඕක බලන්නත් පුළුවන්. රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ පින්වතුනි හිත ඇතුලේ හැදෙන එක. රූපස්කන්ධය කියලා කියන්නේ මේ එළියේ තියෙන එක. රූප උපාදානස්කන්ධය හැදෙන්නේ හිත ඇතුලේ. එතන අවිද්‍යාව දැන් ඕක දෙවිදියකට මොනනම් බලන්න පුළුවන්. දැන් මේ කොස් ගහක් මේ ඉස්සරහා තියෙනවා කියලා හිතන්න. එතන මේ කොස් ගහ කවුරු හරි කෙනෙක් අවිද්‍යා තෘෂ්ණා නිසා කර්මයක් කරලා පැල කරා. දැන් ඔන කොස් ගහ කියන රූපේ හට ගන්න හැටි. අවිද්‍යා තෘෂ්ණා නිසා, අවිද්‍යාවක් තිබිච්ච නිසා, තෘෂ්ණාවෙන් කෙලිච්ච නිසා මේක අති අනාගතයේදී පහළ වෙන මගේ මුණුමුරෙකුට හරි කමන්නේ නැහැ. මේක මේ ගහ කපාගෙන ඉඳලා නැත්තම් මේ ගහේ කොස් ටික කන්න පුළුවන්. මේ ගහ කපාගෙන ඉඳලා ලීබලු ටිකක් හදා ගන්න පුළුවන් කියලා. එහෙම හිත දිවිරලා ආත කෙනෙක් මොකද කරන්නේ? ඒ කාලෙම කොස් ඇටයක් හිටුවා. එහෙනම් කොස් ඇටයක් හිටෙව්වා කියලා කියන්නේ ඔන්න කර්මයක් කළා. එහෙනම් දැන් අවිද්‍යාව තෘෂ්ණා නිසා කර්මයක් කළා. කර්මයක් කළාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඕකට ආහාර දෙනවා. කෝරකෝ වතුර ඔක්කොම උරාගෙන ඉවර වෙලා නිපද වීමේ ගති ලක්ෂණයට අනුව ඔන්න ඔක එක දීපෙදී එනවා උඩට. දැන් එතකොට දැන් අපි ඔය ගහ දිහා බැලුවා නම් පිළිදෙන්නේ ඕකදී රූපස්කන්ධයට අයිති නිසා ඕක රූප උපාදානස්කන්ධයට අයිති එකක් නෙමෙයි. රූපස්කන්ධයට ඔය අයිති වෙලා තියෙනවා. එතන එක රූපස්කන්ධයක්. එතකොට රහතන් වහන්සේලාත් ඒක රූපයක් විතරයි. හැබැයි පින්වතුනි ඕක දිහා අපි බලාගෙන ඉවරලා ඕක අපි හිත ඇතුලේ එහෙම හදාගත්තොත් එහෙම ඔය හිත ඇතුලේ හදාගත් එකක් තියෙනවා නම් හිත ඇතුලේ හදාගත් එක ඕක රූප උපාදානස්කන්ධ මට්ටමින් හදාගෙන තියෙනවා. අර සංයෝජනීය මට්ටමින් හදාගත්තාම මේක උපාදාන වෙලා ඇවිදලා තියෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අර හිත ඇතුලේ හදාගන්න එකත් එක්ක උපාදාන වෙනවා හැමතිස්සෙම. එහෙනම් උදේවෙ කියන එක ඔය ඇතුලේ හැදෙන එකත් එක්කත් බලන්න පුළුවන්. මොකද අවිද්‍යාව තියෙනකම් විතරයි ඕක හැදෙන්නේ. එතකොට එහෙනම් වැය වෙලා යන ක්‍රමයේදී බැලුවොත් එහෙම උදේ වැය කියලා බලද්දි වැය වෙලා යන ක්‍රමයට බැලුවොත් එහෙම අවිද්‍යා නැත්තම් තෘෂ්ණා නැත්තම් කර්ම නැත්තම් ආහාර නැත්තම් නිපදීමේ ලක්ෂණේ නැතිලා කියලා විපරිණාම ලක්ෂණේ නැති වෙනවා. එහෙනම් අර උදාවේ නීති විච්ච රූපේ විපරිණාමයට පත් කරගන්න පුළුවන්. එතන නිබ්බත්තියේ නිබ්බත්ති නීති විච්ච රූපයක් තියෙනවා. දැන් නිකමට හිතලා බලන්න කාන්තාවක් ඉන්න. ඔය කාන්තාව දිහා පුරුෂයෙක් බලාගෙන ඉන්නවා. ඔය පුරුෂයා කාන්තාව දිහා බලන් ඉන්නකොට පින්වතුනි මොකද වෙන්නේ? අර රූපේ උදාවේ නීති තියෙනවා. රූපේ උදේ වෙනවා. රූපේ උදේ වෙන්නේ මොකද? අවිද්‍යාව තියෙනවා, තෘෂ්ණාව තියෙනවා, කර්මය ඇහැදී අයගදී බලාගෙන ඉන්නවා. ඒක නිසා මොකද වෙන්නේ? රූප ආහාර වශයෙන් ඇවිදින්න ඉවරලා ඇහත් එක පටිච්ච වෙලා ඉවරලා ඒ කර්ම දෙක සකස් වෙලා මොකද වෙන්නේ? දැන් රූපයක් උදා වෙනවා. එතකොට මේ රූපයක් උදා වෙනවා හිත ඇතුලේ. ඔන්න ඔය උදේ වෙන ස්වභාවය හොඳට දකින්න. හිත ඇතුලේ දැන් රූපයක් උදා වෙවි තියෙනවා. ඒ උදා වෙවි තියෙන දැන් මේ නිබ්බත්තියට අනුව දැන් තියෙන එක නෙමෙයි හැදේ. හිත ඇතුලේ ගෑණියෙක් නැහැ. නමුත් අර කාන්තා රූපයක් දැන් හිත ඇතුලේ උදා වෙවි තියෙනවා. නිබ්බත්තියට අනුව සකස් වෙවි තියෙනවා. ඔය වෙලාවේදී පින්වතුනි මේ උත්තමය සද්ධර්මයක් අහන කෙනෙක් නම් මේ වෙලාවේ ඒ සද්ධර්මය අහන වෙලාවේ අවිද්‍යාව නැති වුණා නම් මොකද වෙන්නේ? අවිද්‍යාව නැති වුණා නම් තෘෂ්ණා නැති වුණා නම් අර කර්ම කරන එක නැති වුණා නම් මොකද වෙන්නේ? අර ආහාර වෙන එක නැති වෙලා ගිහිල්ලා අර මෙච්චර වෙලා උදා වෙවි තිබිච්ච එක මක් වෙලා යනවද? නිර්ුදා වෙලා යනවා. එනං ඉදා මෙච්චර වෙලා උදා වෙවි තිබිච්ච එක වැය වෙන්න පටන් ගන්නවා. එනං උදා අර නිබ්බත් ඉලක්කනේ තිබිච්ච එක විපරිණාම ලක්කනේට යනවා. එනං ඔය ආකාරයෙන් උද්‍යවගේ කියන එක දකින්න පුළුවන්. එනං පංචස්කන්ධයේ උද්‍යවේ දකින්නත් පුළුවන්, පංච උපාදානස්කන්ධයේ උද්‍යවේ දකින්නත් පුළුවන්. ඔය මොන ක්‍රමයකින් දැක්කා අනිච්ච තමයි දකින්නේ. දෙයකින් මේ පංච උපාදානස්කන්ධයේ උද්‍යවේ දකින්න පුළුවන් නම් ඒක ගොඩාක් සාරයි අර පංචස්කන්ධයක දකින්නට වඩා. මොකද හේතුව මේ පංච උපාදානස්කන්ධය තමයි අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද මේ පංචස්කන්ධය කියන එක උපාදාන කරගන්නේ හැබැයි මෙන්න මෙහෙම ක්‍රමවේදයකට. පංචස්කන්ධය කියන එක උපාදාන කරගන්නේ අර සාරයි කියලා අල්ලගත්ත නිසා. සාරයි කියලා අල්ලගත්තේ නිච්ච කියන සංඥාව නිසා. ඉතින් ඒක ටිකක් මේ ගැඹුරට තියෙන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මේක මම වෙනම දවසක මේ උදයව්‍ය කියන එක උදයව්‍ය ඥානෙ හරියාකාරව විස්තර කරලා දෙන්නම්. ඔය කරුණු පහම දාලා. මොකද ඔගේ 50 ලක්ෂණයක් දකින්න තියෙනවා. ඒ 50 ලක්ෂණේ දකින්න යම් දවසක මම මේක විග්‍රහ කරලා දෙන්නම් සම්පූර්ණයෙන්ම ඔය 50 ලක්ෂණේ. ඉතින් එතකල් තියෙන්නේ මේ දෙකේම ඔබට උදයව්‍ය දැක ගන්න පුළුවන්. වේදනාවක් ගත්තත් ඔය ආකාරය තමයි. වේදනාවත් උපදින ක්‍රමවේදයක් තියෙනවා. තණ්හා, අවිද්‍යා, තණ්හා මේ කර්ම ඊළඟට ආහාර වශයෙන් ඉන්නේ මෙතනට ස්පර්ශයෙන්. වේදනාවක් පවතින්නේ පිංතුනේ ස්පර්ශයක් තියෙනකම් විතරයි. වේදනාව උදා වෙවි තියෙනවා ස්පර්ශයක් තියෙනවා. එහෙනම් ස්පර්ශය නැති වුණා නම් වේදනාවක් නැහැ. එහෙනම් වේදනාව උදා වේදනාවෙත් තියෙනවා නිබ්බත්තිය. නිබ්බත්තිය කියලා කියන්නේ උදාකරන ගතිය. එහෙනම් මේ උදාකරන ගතිය තියෙන ස්පර්ශ කියන ආහාරයේ තියෙනකම් විතරයි. එහෙනම් ස්පර්ශ ආහාරයේ නිරෝධ වෙලා යනකොට මොකද වෙන්නේ? අර නිබ්බත්තිය විපරිණාමයකට යනවා. එහෙම ක්‍රමවේදයක් තියෙන එක ටිකක් ගොඩාක් ගැඹුරුයි. ඒකට මම පැහැදිලි උත්තරයක් බොහොම සරල එකේ ඉඳලා පටන් අරගෙන පය 3-4ක් යයි ඒක කරන්නේ. දැන් කොහොමද කරගන්න ඕනේ? මොකද උද්‍යවඥානයේ කියන එක හරි වැදගත්. මොකද කේනත්තේ අනිච්චා උත්පාද වායත්තේ අනිච්චා කියන ඔය විදිහටත් අනිච්ච දකින ක්‍රමවේදයක්. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. මේ 25 ලක්ෂණයක 50 ලක්ෂණයක ක්‍රමවේදයට අනිච්ච දකින්නම ඕනේ නැහැ. තෝතාපන්න ඵලයටපත් වෙනවා. මොකද ඒවා ටිකක් ගැඹුරු ඥාන. ඒවා මේ අරිහතුන් වහන්සේලාට පිළිදෙන ගැඹුරු ඥාන. ඉතින් අනිච්ච කියන එක පිළිදෙන සෝතාපන්න ඵලයට විතරක් නෙමෙයි අරිහත්ත්වයේ දක්වා ඔය ඔය කියන කාරණාව හරි අවශ්‍ය දෙයක්. එහෙනම් මේ ප්‍රශ්නේට අනුමතින් උතුනේ ඔය දෙකේම දකින්න පුළුවන්. මේ දෙකේම දකින්න ආකාරය මම ඉදිරි දේශනාවකදී පැහැදිලි කරලා දෙන්නම්. ඒකයි මම කිව්වේ සමහර ප්‍රශ්න දිනවා මහා විශාල මහා ගැඹුරු ප්‍රශ්න. ඔබ දන්නවත් දන්නෙත් නැහැ ඒක ඒ තරම් ගැඹුරුයි කියලා. අලුතින් හට ගන්න සංයෝජන නවත්ත ගන්න කල යුතු දේ තව ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. ඒක අලුතින් හට ගන්න සංයෝජනයක් තවත් මේක නවත්ත ගන්න ක්‍රමවේදය. ඉතින් සංයෝජනයක් හට ගන්න විදිහ ඉතින් දකින්න. ඒකයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන ධම්මානුපස්සනාවේ චක්කුංච පජානාති, රූපේච පජානාති, තන්තසලු භයං උප්පජ්ජති, සංයෝජනංච පජානාති. යථාච උප්පන්නස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති යථාත පහිනස සංයෝජනස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. එහෙනම් ඔය ක්‍රමවේදයේ තමයි ධම්මානුපස්සනාවේ තියෙන ඔය ක්‍රමවේදයේ තමයි කරන්න තියෙන්නේ. එහෙනම් දැන් ඇහැ පිළිබඳ යම් කිසි සංයෝජනයක් හටගන්න විදිය විතරක් අපි කතා කරමු. ඇහැ පිළිබඳ සංයෝජනයක් හටගන්නකොට ඔන්න කියනවා චක්කුංච පජානාති. එහෙනම් ඇහැ පිළිබඳ දැනගන්නවා. ඉතින් ඔය දැනගන්නකොට තියෙන්නේ ඔය පජානාති කියන කේලි. අපි කරුණු කීපයකින් ওই පජානාති කියන වචනේ විග්‍රහ කරගත්තොත් එකක් අපිට ගන්න පුළුවන් ප්‍රත්‍යයෙන් ජනනය වෙන ආකාරය දකින්නවා කියන. මොකද පජානාති කියලා කිව්වහම දැනගන්නවා කියලා අර්ථයක් තමයි කියන්නේ. නමුත් ඉතින් ජානාති කියන්නේ දැනගන්න. පජානාති, විජානාති ආදී වශයෙන් එක එක ආකාරයෙන් ඔය කරනවා. ඉතින් උතනදී අපිට ගන්න පුළුවන් එක්ක ප්‍රත්‍යයෙන් ජනිතේ වෙනවා කියලා, එහෙම නැත්නම් ගන්න පුළුවන් කියන්නේ ප්‍රත්‍යක්ෂව දැනගන්නවා කියන. ඒ චක්කුංච පජානාති කියලා කිව්වට පස්සේ මේ ඇහැ පිළිබඳ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නවා. ප්‍රත්‍යක්ෂය කියන්නේ අවිද්‍යා ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ අවිද්‍යාව. එහෙනම් ප්‍රත්‍යක්ෂය කළා කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව දුරු කරලා දැනගන්න. එහෙනම් ඇහැ කියන්නේ මොකද්ද කියලා යථාභූතෝ දැනගන්න. ඒත් ඇහැ කියන්නේ මොකද්ද කියලා යථාභූතෝ දැනගන්නවා කියලා කියන්නේ දිනුතුනි ඇහි තියෙන ඇත්ත දකින්න. මොකද්ද ඇත්ත? සංගතයි, පටිච්චසමුප්පන්නයි, කය ධම්මයි, වය ධම්මයි, අනාත්ම ධම්මයි, අසාර ධම්මයි. ඔන්න ඇත්ත දැනගත්ත ඇහැට. ප්‍රත්‍ය තියෙනකම්, අවිද්‍යාව ප්‍රත්‍ය තියෙනකම්ම ওই විදිහට දැනගන්න හම්බ වෙන්නේ නැහැ ඔය. අවිද්‍යාව ප්‍රත්‍ය තියෙනකම්ම හැටිලිවඳ කොහොමද දැනගන්නේ? මේක මහා සාරයි, මේ තරම් දෙයක් තවත් නැහැ, මහා වටින දෙයක් විදිහට දැනගන්න. අවිද්‍යා ප්‍රත්‍ය දුරු කරපු ගමන් ඇත්ත පේන්න පටන් ගන්නවා. සංගතයි පටිසම්පන්නයි කය ධම්මයි වය ධම්මයි. එහෙනම් ඔන්න චක්කුංච පජානාති ඒක දැනගන්න. රූපයි රූපේච පජානාති. එහෙනම් රූපේ පිළිබඳවත් ওই ටික ওই විදිහට දැනගන්න. රූපය කියලා කියන්නේ සංගතයි පටිසම්පන්නයි කය ධම්මයි වය ධම්මයි එකක්. කවදාක්වත් අපිට මේ උදව්වක් දෙන එකක් එහෙම නෙමෙයි. සතර ගමනේ අනාදී කරවන වැඩපිළිවෙලක් තියෙන එකක් තමයි මේකත් කියන්නේ. එහෙනම් ඔය දෙක එකතු වෙලා හට ගන්නා යම් සංයෝජනයක් තියෙනවා නම් තියෙන්නේ ඒකත් මොකක්ද කියලා හරියා කරලා දැනගන්නවා. සංගතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි ඒකාන්තෙම අනාථ ධම්මයි කියන මේ හතර ගමනේ මහා අනාථය කරන වැඩපිළිවෙලක්. ඔය ටික සිහිපත් කරනකොට තියෙන්නේ අපිට තේරෙනවා එහෙනම් මේ යම් ඉපදිච්ච සංයෝජනයක් තියෙනවා නම් වහ වහ පහාණය කරගත යුතුයි කියන. පහාණය කරගත යුතු යම් යම් දහම් කොටසක් තියෙනවා නම් තියෙන්නේ ඒක ආයතින් අනුපාදෝ හොත ඒකන ආපව සැරයක් උපදින් නැති වෙන්නවා. ඒ පිළිබඳ තියෙන යථාර්ථයේ මෙනෙහි කර කර මෙනෙහි කර කර ප්‍රත්‍යක්ෂ වූ ඥානයෙන් ඒක පහ කරලා ආපව නැගිට ගන්න නැති වෙන්න ආපව ඇති වෙන්න නැති වෙන්නම තල්ල තල්ල දා ගන්න වැඩ පිළිවෙලක් යොදා ගන්නවා. තියෙන ඔය විදිහට දැන් ඇහැයි දින ඔය කියපු සංයෝජනේ ගොඩ නැගෙන හැටි දකින්න ඒ ගොඩ නැගෙන උපකාරී වෙලා ඉන්නේ මොකද්ද කියලා දකින්න. එතන ඔය ඇහැයි කියන සංයෝජනේ හැදෙන්න උපකාරී වෙලා එනවා. අපි මුලින් ඉඳලාම කතා කරපු වේදෙට අනුව උපාදාන කරගත්ත නාම රූප තියෙනවා නම් ওই උපාදාන කරගත්ත නාම රූප ඔක්කොම ඕකේ බැහැලිවෙලා ලස්සන සංයෝජනයක් හදන තියෙන එකක් හැදිලා තියෙන තව එකක් ගහක් කියලා එකක් තියෙනවා අපි කියන්නේ ගහක් කියලා දිනුනට පස්සේ දිනුනට හිත ඇතුලේ හැදෙන ගහ අර එළියේ තියෙන ගහට වඩා ගොඩාක් වෙනස්. හිත ඇතුලේ හැදෙන ගහ අපිට කැමති විදිහට තියෙන ගහක් තමයි හැදිලේ. ඒක නිසා තමයි හැම මොහොතකම අපි ඒකට ඇලෙන්නේ. ඒකයි සංයෝජනයක් හැදුණා කියලා කියන්නේ අපි පරාදයි එතන. සංයෝජනයක් නොහැදෙන්න වග බලා ගන්නවා. ඉතින් සංයෝජනයක් නොහැදෙන්න වග බලා ගන්න නම් සංයෝජනයේ රූපය පිළිබඳ සංයෝජනයක් හැදෙන්නේ ඇහැ නිසා. ඇහැයි රූපයයි නිසා තමයි හැදෙන්නේ. මේක නිසා තමයි තියෙන්නේ. ඒකේ තියෙන ප්‍රත්‍යක්ෂ වූ ඥානෙ මොකද්ද මේ කියලා හරියට දැක ගන්න කියලා කියනවා. මේ වඩ ලොකු වටිනකමක් දීලා මේවැය ඇලෙන්න ගියොත් එහෙම වෙන්නේ මොකද්ද? සංයෝජන හදාද නිකන් සසර ගමනේ අනාථයක් වෙලා යනවා. ඇත්ත ඇති සැටි දැක ගන්න වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ පිටු නිකන් ඒක හිතලා බලන්න මොකක් හරි මේ මිනිස්සෙක් ඉන්නවා ඔය මිනිස්යාගේ ඇත්ත නෙමෙයි අපේ හිතට එන්නේ. මිනිස් අර එතන තියෙන රූපේ එකක් ඇත්ත තව එකක්. අපේ හැදුලේ හැදිලා ආවේ තව එකක්. දැන් මෙතන නිකම හිතන්න මෙතන රූපයක් තියෙනවා. මිනිස්සෙගේ රූපයක් ගහලා දිනවා පිටිය. ඉතින් ඕක දැක්ක ගමන් අපිට මිනිස් සංඥාවක් නේ ඉන්නේ ටක් ගන්න. මිනිස්සයා ඇදලි විරලා ඔගේ ගඳ සුවඳ පව ඔක්කොම දැනිලා. නමුත් ඇත්තටම තියෙන්නේ මොකද්ද මේකේ පුරුෂයෙක්ගේ හැඩයට හෝ ස්ත්‍රියවගේ හැඩයට තියෙන වර්ණ ටිකක් එකට එකතු වීමක් විතරයි. වර්ණ ටිකක් කොළයකට වැටිලා තියෙනවා. වර්ණ ටික කොළයට වැටෙනවා නම් ඉතින් ඉතුරු ටික ඔක්කොම අපි ඇතුලේ හදාගෙන ඉවරයි. ඉතින් ඔගේ ගඳ සුවඳක් නැහැ. නමුත් අපි ගඳ සුවඳ පවා දැනගෙන ඉවරයි. ඒකයි ක්‍රම වේදි. ඔය සංයෝජනේ හැදුණා කියලා කියන්නේ අර ස්කන්ධ ඔක්කොම බැහැගෙන ඉවරලා හරි ලස්සන සංයෝජනයක් ඔය හදයි. රූපයේ මුල් වෙලා හැදෙන්නේ තෝකයි මේ ඊළඟට ශබ්දයේ මුල් වෙලා හැදෙන්නේ ඔය જાතියෙම තමයි. ඉතින් ඔය විදිහට සංයෝජන හදාගත්තට පස්සේ ඔතනින් මිදිල යන්න බෑ. ඒක නිසා හැම මොහොතකම තිඟුතුනි සංයෝජනයක් හැදෙන්න තියෙන කරුණ බල්ලි වෙලා ඒ ඇහැ පිළිබඳ යථාබෝධයටපත් වෙන්න, කන පිළිබඳ යථාබෝධයටපත් වෙන්න. ඔතන හොඳම ක්‍රමවේදය තමයි ඔතනින් මිදිල යන්න පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය කරගන්න. ඉන්ද්‍රිය භාවනා වඩන්න, ඉන්ද්‍රිය භාවනා වඩන්න වඩන්න ඔය සංයෝජන හැදෙන ක්‍රමවේදය නිරන්තරයෙන් නැතිලා යයි. මොකද අපි අර මහා පිළීමකින් පෙළෙන නිසා තමයි ඔය ප්‍රාග සංයෝජන හදාගන්නේ ඇතුළු. රූප දකින්න හරි ආසාවෙන් ඉන්න නිසා පිටුදෙනි කොහොම හරි රූපයක් දකින්න ඕනි. රූපයක් දකින්න තියෙන දැඩි ආසාව නිසා ඉතින් ඒ රූපයක් දකිනකොට ඔය සංයෝජන හැදිලෙනවා. සංයෝජනයක් හැදුණා කියලා කියන්නේ ඉතින් අපි පරාදයි. මොකද සංයෝජනෙට අපි ඇලෙනවා. මොකද අපිට ඕන එකනේ හදාගන්න. තමන්ගේ දරුවටනේ ඇලෙන්නේ, අනුන්ගේ දරුවන්ට ඇලෙන්නේ නැහැ. ඒ දු අපිට ඕන එකනේ දැන් හැදිලා තියෙන්නේ. අපිට ඕන එක හැදිච්ච ගමන් ඕකට ඇලෙනවා. යොදෙනින් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රම වේදී තමයි සංයෝජනේ හදන්නේ නැතුව ඉන්නේ. මේ සංයෝජනේ හදනව නෙමෙයි සංයෝජනේ හැදෙනවා. සංයෝජනේ හැදෙන්නේ අවිද්‍යා තෘෂ්ණාව වල පිර නිසා. ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය නිසා, රූප සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය නිසා, ඇහැ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය නිසා ඔය ඔක්කොම එකතු කරගෙන ඕක ඇතුලේ හදනවා. ඉතින් පුළුවන් තරම් ඉන්ද්‍රිය සංවරය කරගන්න, ඉන්ද්‍රිය සංවරය කරගන්න කරගන්න රූප දකින්න තියෙන ආසාවල් අරව මේ ඔක්කොම නැතිලා යනවා ටික. ඒක ඔබටම තේරෙයි. ඉන්ද්‍රිය සංවරය කරන්න පටන් ගන්න මාසයක් සතියක් යනකොට ඔබට තේරෙන්න පටන් ගනි ඕව මෙච්චරකල් ලෝකෙට ඇල්ලලා තියෙච්ච එක නැති වුණා. ඔය ආහාර පිළිබඳව සංයෝජන හැදෙනේම නවත්ත ගන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය තුළ. බෞද්ධයෙක් එහෙම ආවොත් එහෙම වෛද්‍යවරු එහෙම ඉන්නවා නම් මෙතන බෞද්ධයෙක් එහෙම ආව නම් ඔය ගැස්ට්‍රයිටිස් වලට එහෙම බේත් ගන්න. ඒ කෙනාට කියන්න පොඩ්ඩක් ඉන්ද්‍රිය සංවරය ගැන දේශනාවක් දීලා, ඔබට දේශනාවක් කරන්න බැරි නම් ඉන්ද්‍රිය සංවරය ගැන කියවිද CD එකක් හරි දීලා ඉවරලා මෙන්න මේක හොඳට අහලා මේ ඉන්ද්‍රිය සංවරය වඩලා බලන්න කියලා. එදාට ඒක පාරේ යනකොට ඔය කඩේ මේ හෝටලයක් ඉස්සරහින් යද්දි ඒකට ඒක පේන්නේ නැහැ. හෝටලයක් ඉදිරියට කෑම ගොඩාක් තියෙන තැන කණේ හරි ෂෝ කියලා පේන්නේ නැහැ. ඒකට මේ ෆාමසියක් තියෙනවා. ඔගින් ඔගේ මේ ටිකක් ඕනෙනොත් විතරක් ගන්න තියෙන තැනක් වගේ. ඒ මට්ටමනේ හැදිලෙනවා. ඒ විදිහට අපිටත් ඉතින් ඕවා තිබුණා නේ ඉස්සර. අපි ඉතින් දකින්න දකින්න දේ කෑම ඒකයි කියන්නේ. මේ පෙරහැරේ අපි යනවා ඉස්සරහට ටිකින් ටික. ඉතින් පෙරහැරට අලුතෙන් එකතු වෙන පිරිස ඉන්නවා. ඒ හැගිරේ බොහොම අනුකම්පාවෙන් සානුකම්පිතව බලලා කටයුතු කරගන්න. තථාගතයන් වහන්සේ මග නම් දේශනා කරලා තියෙනවා මෙතනින් මිදිලයක්. ඉතින් ඒක කොහොමද අපි කරගමු හැම කෙනාම එකතු වෙන. තවත් මේ වටින ප්‍රශ්නයක් තියෙනවා. තමන්ට සුදුසු කර්මස්ථානයක් හොයාගන්නේ කෙසේද? මේ කය මැරිලා යම් දවසක ගුණ වෙනවා වැනි කර්මස්ථානයක් වැඩීමෙන් මාර්ගයේ වැඩේද කියලා. දැන් තමන්ට සුදුසු කර්මස්ථානයක් තෝරගන්න ක්‍රමවේදයක්. දැන් මම මේක මේ ඉස්සෙල්ලත් කියලා තිබුණේ මේ කර්මස්ථාන සම්බන්ධ. දැන් කර්මස්ථානයක් වඩනකොට මේ කර්මස්ථාන වචන වලින් කියලා හරියන්නේ නැහැ. කර්මස්ථානයක් කියන එක හරියට පිටුදුනේ ෂෝට් නෝට් එකක් වගේ. දැන් මෙන්න මෙහෙම හිතන්න ඔබ ගාව ඔබ දැන් මේ ජීව විද්‍යාව හදාරන්න යන කෙනෙක්. ජීව විද්‍යාව හදාගෙන ඉන්නකොට ඔන්න පිටු 100ක විතර නෝට් එකක් තියෙනවා ඔබ ගාව. දැන් විභාගෙට යන්න කලින් කොහොම හරි මේ ටික පාඩම් කරගන්න ඕන නිසා ඔබ මොකද කරන්නේ? ඔය පිටු 100ම දෙතුන් වතාවක් කියවලා කියවලා කියවලා පිටු 50කට ඔබ ෂෝට් නෝට් කරගන්න. කෙටි සටහනක් ගහගන්න. ඔය පිටු 50 ඊට පස්සේ ආයි කියවලා කියවලා කියවලා කියවලා පිටු 20කට කෙටි සටහනක් ගහගන්න ෂෝට් නෝට් එක. ආපහු සැරයක් ඔබ කියවලා කියවලා කියවලා කියවලා කොහොම හරි පිටු 5කට ඔය ෂෝට් නෝට් එක ගහගන්න. දැන් ඔබ විවිධාකාරයෙන් මේක කියවලා කියවලා ගත්ත නිසා සිංහදෙනි මේ පිටු 5 ඔබට කියවද්දී ඔය පිටු 100ම තියෙන කරුණු කාරණා ඔබගේ ඔළුවේ රැඳිලා එනවා. එක පාට ඔබගේ යාළුවෙක් කැලලා කියනවා මේ විභාගේ නේද බං හිට මට මෙයා මේ පාඩම් කරන්නත් බැරුණා උඹගේ ෂෝට් නෝට් එක පොඩ්ඩක් දියාම පාඩම් කරන්න. දැන් ඔබ ඒකට ඔය ෂෝට් නෝට් එක දීලා ඒක ඔය ෂෝට් නෝට් එක කියවද්දී ඒකට ඔය පිටු 100 මේ දැදිලු නෑ. ඔන්න ඕකයි ප්‍රශ්න. කර්මස්ථාන වාක්‍ය ඕනේ තරම් තියෙනවා. කර්මස්ථාන වාක්‍ය ඕනේ තරම් තිබ්බට තියෙනුනේ කර්මස්ථාන එහෙම වඩන්න බෑ. භාවනා කරන්න ආස ඇති හැම කෙනාම නමුත් භාවනා කරන්න ආස වෙච්ච පළියට කර්මස්ථාන වාක්‍යය කිව්වට ඕක වැඩෙන්නේ නැහැ. ඒකයි පදපරමයාට නිවන් දකින්න බැරි. නිව අපරාධයක් කරගන්න ඕක හරියාකාරව විස්තර කරගන්න. එහෙනම් දැන් කර්මස්ථාන වාක්‍යයක් කියලා කියන්නේ තියෙන්නේ උත්තමයක් විදිහින් ගහපු ෂෝට් නෝට් එක. එහෙනම් ওই ෂෝට් නෝට් එක අරන් ගිහින 100 වතාවක් කියෙව්වත් අර පිටු 100 තියෙන කාරණාව කවදාකවත් අර මනුස්සයන්ට ඔළුවට ගන්න බෑ. එහෙනම් කරන්න තියෙන්නේ මොකද? කර්මස්ථාන වාක්‍ය ප්‍රශ්නයක් නැහැ. ඒක ගයිඩ් කරගෙන කරන්න තියෙන්නේ මොකද්ද? අර කියපු අර පිටු 100ම ආයි ගන්න තියෙන්නේ. එහෙනම් මේ කර්මස්ථාන වාක්‍ය දැන් මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා කියන ආදිවාසීන් කර්මස්ථානයක් තියෙනවනේ. ඒ කර්මස්ථානයේ උදෙසා දේශනා කරපු දේශනාව හොඳට අහන්න ඕනේ. අඩුම තරමේ 10 වතාවක්වත් අහලා අහලා අහලා අහලා අහලා Taman තුලින්ම මේක කියවෙන මට්ටමට එන්න ඕනේ. ආන්ගේ ආවට පස්සේ තමයි පින්තුනි Tamanට ඒ කර්මස්ථානේ පත්තියන් වෙන්නේ. නැත්තම් ඔය කර්මස්ථානේ ඔහොම නෙමෙයි 100 කෝටි ලක්ෂ වතාවක් කියවුවත් වැඩක් වෙන්නේ නැහැ. කර්මස්ථානේ ඕනේ තරම් තියෙන. කැඩෙන දේ කැඩෙත, බිඳෙන හැම දේ බිඳෙත, නැහෙන දේ නැහෙත, අතර මිදුනම නිවන් දකිත. ඕකත් හොඳ කර්මස්ථානයක්. දැන් ඕක පොඩි හේකුට දෙනවා පුතේ මේක වඩන්න කියලා. ඒක මොකද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකම් ඕක කියන්නේ. නිවන් දකිත. නෑ නිවන් දකිනවා නම් පිටින් නිවන කියන්නේ මොකද්ද කියලා දන්නවද? නිවන කියන්නේ මොකද්ද? රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. ඔය තුන නැති වෙන්න ඕන. එහෙනම් ඔය තුන නැති වෙන නම් ඔය තුන හිතේ තියෙන වෙන කොහෙවත් ඔය තුන නැහැ. එහෙනම් ඔය හිතේ තියෙන ඔය රාග කුණ, ද්වේෂ කුණ, මෝහ කුණ කියන ඔය කුණු තුන නැතෙන්න ඕන. ඔය කුණු තුන නැතෙන්න නම් හිත පිරිසුදු වෙන ක්‍රමවේදයකට වැටෙන්න ඕනේ මේ. එහෙනම් කර්මස්ථානයේ වැන්නකොට දිනුතේ හිත ඇතුළෙන්ම මේක නැගිලා එන්න ඕනේ. මේකේ තියෙන අර මහා ගැඹුර වැටහිලා එන්න ඕනේ. ඒ වැටහිලා එන්න තමයි මේක අතු ගෑවි ඉස්සරහට යන්නේ. ඉන්ද්‍රිය භාවනාව කරද්දී වුණත් ඒකයි. ඒක නිසා තමයි ඉන්ද්‍රිය භාවනා කරන්නේ නිකන් වචනපත විතරක් දෙන්නේ නැතු. ඉන්ද්‍රිය භාවනාව කරන්න අවශ්‍ය ඒ කරුණ ටික විස්තර කරලා තියෙනවා. මොකද්ද කය ධම්ම කියලා කිව්වේ කියලා. නැත්තම් නිකන් වචනයක් කියනවා. ඇසානි ඇස සංගතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි. ඉතින් ඔක කියන්න බැරිය ඕන කෙනෙකුට. ඒ කියන්නේ සිංහතුල දැන් ගොඩාක් පිරිස් කියන්නේ අර කේස් කැතයි කේස් කැතයි කේස් පිළිකුලයි කේස් මම නෙමෙයි කේස් මගේ නෙමෙයි කේස් මගේ ආත්මේ නෙමෙයි. කිය කිය මොකද කරන්නේ? ඉතින් ඕක වඩනවා. ඉතින් ඕක වඩන වැඩිච්ච කෙනෙක් කොහෙදී? කේස් කැතයි කේස් ගඳයි කේස් පිළිකුලයි කේස් මම නෙමෙයි කේස් මගේ නෙමෙයි කේස් මගේ ආත්මේ නෙමෙයි. ලෝක ලස්සන පද ටිකක් හදාගෙන ඔහො කොච්චර කිව්වත් නිකුත්නි කවර කවදාකවත් ඉතින් ඔතනින් ওই කේස් වල තියෙන තණ්හාව නැති වෙලා යන්නේ නැහැ. මොකද කේස් ගඳත් නැහැ කේස් කැතත් නැහැ. කේස් ගඳයි නම් කැතයි නම් ඔළුවේ තියන් ඉඳී. ගඳයි කැතයි එක දෙයක් කියයි. අසුචි. ආ ඔළුවේ තියන් ඉන්න පුළුවන්. කඩ වැඩ දාලා ගොතල ඔක්කොම කරලා පුළුවන් ද ඔළුවේ තියාගෙන? බෑ. දීවනේ ගඳයි කැතයි. කේස් ගඳයි කැතයි නම් ඔළුවේ තියන් ඉඳී. එහෙනම් එතන මුලාවක් නෙදී. එහෙනම් කේස් කතයි කේස් ගඳයි කියලා නිවන් දකින්න බෑ පිළිගනි. ඔබට යම් දෙයක් කැතයි කියලා වැටුණා නම් ඒ කැතයි කියවීම තුළ ඔබ ගැටිලයි. ඇලීම ගැටීම කියන එකෙන් දුරු වෙන්නයි ඕනේ. එහෙනම් කර්මස්ථාන වටන්න බෑ ඔබ යම් දෙයකට ඇල්ලුවට පස්සේ. ඒකත් එක ගැටිලි ඉවර වෙලා ඇලීම දුරු කරගත්තා කියලා නමුත් ගැටිලනේ ආයසරය. එහෙනම් මේ නිවැරදි දුරු කරන්නේ ඇලීම විතරක් නෙමෙයි. ඇලීමයි ගැටීමයි දෙකම දුරු කරගන්න ඕනේ මුලාව දුරු කරගෙන. එහෙනම් දැන් කර්මස්ථාන වඩනකොට Tamante ගැළපෙන කර්මස්ථානේ හොයාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පිටුතුනි මේ සද්ධර්මයේ හොඳට ශ්‍රවණය කරන. ඒකට අදාළ සද්ධර්මයේ ශ්‍රවණය කරන. ඒක ඔබට මොනව හරි කර්මස්ථානයක් අවශ්‍ය නම් පිටුතුනි ඔබට හිතෙනවා නම් මේ කර්මස්ථාන හොඳයි කියලා ඊට කලින් මට ඒවා දීලා තියන්න. මට මේ කර්මස්ථානය හොඳයි කියලා හිතෙනවා කියලා. එතකොට මම ඔබට ඒකට මහා සාර දේශනාවක් කළා දෙන්නම්. ඒ දේශනාව 10 වතාවක් විතර අහන්න. ඒ 10 වතාවක් විතර ඇහුවට පස්සේ දැන් ඉස්සරහට ඉතින් ඒව කරලා දෙන්නම් මේ පුළුවන් විදිහට ඔබට තියෙන්නේ මේ කර්මස්ථාන ඔබට මොනවාරි වැටහිලා එනවා නම් කර්මස්ථානයක් ඒක පොඩ්ඩක් අපිට දීලා තියන්න. එතකොට දවසකට එක ගන්න විතර කර්මස්ථානයක් විග්‍රහ කරලා දෙන්නම්. ඒ කර්මස්ථානය විග්‍රහ කරගත්තට පස්සේ ඔබට පුළුවන් ඒක 10 වතාවක් විතර හොඳට අහන්න. අහලා ඒක හොඳට පත්‍යං කරගෙන ඔබ විසින්ම අර කර්මස්ථානයේ කියවෙනකොට අර ටික ඔක්කොම මතක් වෙලා එනවා. ෂෝට් නෝට් එක කියවනකොට මුළු පාඩමම මතක් වෙලා එන ක්‍රමවේදයක් තිබුණා නම් අන්න ඒක තමයි ක්‍රමය. ඊට පස්සේ ඔබට පුළුවන් ওই කර්මස්ථානේ වඩන්න වැඩේ. මොන කර්මස්ථානේ වුණත් ප්‍රශ්නයක් නැහැ එතකොට. මේ තුලින් ඒ කර්මස්ථාන වඩාගෙන යද්දී සමහර වෙලාවට ඉතින් ඒක ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මාර්ගයේ හිමින් වැඩෙන්නේ. මාර්ගයේ වැඩෙන්නේ නැහැ කියන කර්මස්ථාන එකක්වත් නැහැ. මොකද කර්මස්ථාන කියලා කියන්නේ කර්මීය ස්ථානගත කරගන්න වැඩ පිළිවෙල. මොකද කර්මීය ස්ථානගත වෙවිනේ දැන් යන්නේ. රාග බව ද්වේෂ බව මෝහ බව තියෙන නිසා මොකද වෙන්නේ? කරපු කර්ම කොහොම ඒකේ අදාළ විදිහට කායවස්ථානගත වෙවි යත්. ඒකයි වෙන්නේ. එහෙනම් රාග බව ද්වේෂ බව මෝහ බව නසන්න තමයි කර්ම භවයේ නසලා දාන්න තමයි මේ හතර කර්ම වේදේ හදන්නේ. මේකයි ඒවට කර්ම අස්ථාන කියලා කිව්වේ. එහෙනම් කර්ම අස්ථාන. ඉතින් ඕන එකක් ගන්න ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක පොඩ්ඩක් අපිට යොමු කරලා තියන්න. එතකොට අපි ඒක විස්තර කරලා දෙන්න. ඒ පැය දෙකක් විතර ඔක විස්තර කරගත්තට පස්සේ ඔබට 10 වතාවක් අහද්දි ඔක හොඳට ඔළුවට යයි. කර්මස්ථානෙ ඉතින් 10000ක් තියෙනවා. ඒතං සන්තං ඒතං ඵනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ තබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හං කීව විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඉතින් ඔක හොඳ කර්මස්ථානයක්. ඉතින් ඔක හොඳ කර්මස්ථානයක් කියලා දැන් ඔක ඊවට වැඩේ. ඒකයි ඉතින් ප්‍රශ්න. ඉතින් අපේ පිළිසිතේ ඕකට බොහොම භක්තිවන්ත වාලවන්තව මොකද කරන්නේ? අනේ ශෝක කර්මස්ථානේ කියලා ඉතින් ඕක ඉතින් වැඩනවා. ඕක වැඩුවා කියලා පිළිසිතේ වැඩෙන්නේ නැහැ. මොකද වචන ටිකක් විතරයි කියන්නේ. ඉතින් ඒක ඉතින් පොඩ්ඩක් කාරණිකව තේරුම් ගන්න. කරන දේ හරියට කරගත්තා නම් හරි. ෂෝට් නෝට් එක ඔබ විසින්ම ගහ ගන්න. ෂෝට් ගහපු ෂෝට් නෝට් තියෙනවා. ඉතින් ගහපු ෂෝට් නෝට් එක ගන්න ඒක හොඳයි. ඒක අරගත්තට ඉතින් මුළු පාඩමම එතනට යනකම් ඔබ එන්න ඕනේ ඒ කෙනා ආපු පාර දෙකේ. දැන් මහා උත්තමයෙක් නම් මේව හදලා තියෙන්නේ. මේ මහා උත්තමයා මේ මහා ධර්මස්කන්ධයක් කැටි කරලා නේ හදලා තියෙන්නේ. එහෙනම් දැන් ඔබට මොකද කරන්න තියෙන්නේ? ඒ උත්තමයා මේ කැටි කරපු ධර්මස්කන්ධයේ දිගේ 10 පාරක් විතර යන්නේ. ඒ යනකොට මේක ගයිඩ් එකක් කරගන්න. මේක මේ දිගේ පාඩම් කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට තමයි වෙන්නේ. ඒක නිසා ඉතින් ඒක අවශ්‍ය කර්මස්ථාන තියෙනවා නම් ඔබ කැමති දේව ධ්‍යාන හිතට වැඩිච්ච කර්මස්ථානක් තියෙනවා. අවංක වෙමි, පිරිසිදු වෙමි, පිරිතුරු වෙමි, පවසර වෙමි, සම්සිඳුව වෙමි, සම්සිඳුව වෙමි, සම්සිඳුව වෙමි, සම්සිඳුව. ඔක 100 පාරක් කියලා බලන්න වැඩේද කියලා? වැඩින්නේ. හැබැයි හරියට දැනගෙන කිව්වොත්. හරියට ඔක්කොම විග්‍රහ කරගත්තොත් මොකද්ද ඔය අවංක වෙමි කියලා කිව්වේ කියලා? මේ පැය දෙකක් විතර විග්‍රහ කළ හැකියෝ. අවංක වෙමි කියලා කිව්වේ මොකද්ද කියලා? ඒ කාය උද්යුගතාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා, ඒකෙන් මොකද්ද වෙන්නේ සිතේ කියලා. ඔය ඔක්කොම තථාගතයන් වෙන්වීමේ ක්‍රියාපටිපාටි, මේ නිස්සාරණේ වීමේ ක්‍රියාපටිපාටි, ඔය ඔක්කොම විස්තර කරගන්න. ඔය ටික ඔක්කොම විස්තර කරගත්තට පස්සේ ඔන්න ඔබ තුල තියෙන හොඳ දැනුමක්. එතකොට අවංක වෙමි කියලා කියව ගමන් අර මහා ධර්මස්කන්ධයක් හිතට වැටහෙනවා. ඉතින් විතක්ක ਵਿਚාර නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? එතකොට අර වචනේ නැති වුණාට අර අදහස ඔක්කොම දැන් හිත තුල දුවනවා. මොකද විතක්ක ਵਿਚාර නිරෝධ වෙන අවස්ථාවක් එනවනේ. එතකොට එහෙනම් අර කතා කරපු වචන දැන් නැහැ. කතා කරපු වචන නැති වුණාට අර අදහස හිතේ දුවනවා. එහෙනම් වචන විතරක් තිබිච්ච කෙනා ප්‍රථම ධානයෙන් එහාට යන්නේ කොහේ යන්නේ? ඒකයි තියෙන්නේ. ඒක නිසා හොඳයි කර්මස්ථාන වඩන්න, ඒක කරගන්න. ඉතින් ඒකට අවශ්‍ය ඒ උදව්ව කරන්න, ඒ උදව්ව කරන්න නම් කරන්න තියෙන්නේ අර විදිහට තමන් කැමති කර්මස්ථාන තියෙනවා පොඩ්ඩ ලිය දෙවන්න. ඊට පස්සේ මම ඒ වෙලේ ටික විස්තර කරලා දෙන්න. ගොඩක් ප්‍රශ්න තියෙනවා කතා කරලා තියෙන්නේ, ඒකයි මේ බලන්නේ. නාම රූප පත්‍යෙන් හට ගන්නා සලායතන හා චට්ඨායතන අතර වෙනසක් ඇද්ද කියන පාඩේ. ඉතින් සලායතන කියලා කියන්නේ ආයතන හයද, චට්ඨායතනය කියලා කියන්නේ හයවෙනි ආයතනය. මන ආයතනෙට තමයි චට්ඨායතනය කියලා කියන්නේ. මම හිතන්නේ මේ මේ ප්‍රශ්නේ අහපු කෙනා විභංග ප්‍රකරණේ බලන්න පටන් ගන්න තියෙනවා තමයි තියෙන්නේ. විභංග ප්‍රකරණේ පටිච්ච සමුප්පාද විභංගයේ මේ චත්තායතන ගැන සඳහන් වෙනවා. මේ ඒක ඉදින් හතර ආකාරයකින් පටිච්ච සමුප්පාදේ යන ක්‍රම වේදයක් තියෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම, රූප නැතු යන ක්‍රම වේදයක් තියෙනවා. ඊට පස්සේ නාම නැතු යන ක්‍රම වේදයක් තියෙනවා. ඊට පස්සේ නාම රූපත් එක්ක චත්තායතන යන ක්‍රම වේදයක් තියෙනවා. ඊට පස්සේ තමයි නාම රූපත් එක්ක සලායතන හැදෙන්නේ. මේ මහා ගැඹුරු ධර්මස්කන්ධය. ඉතින් මම මේකට කෙටි උත්තරයක් විතරක් දෙන්නම්. මේක විග්‍රහ කරන්න නැතු. මොකද මේක විග්‍රහ මේ මහා ඔබට හිතා ගන්නවත් බැරි තරම් මහා ගැඹුරු ධර්මස්කන්ධ මේ ඔක්කොම. ඒ කියන්නේ මම මේවා විග්‍රහ කරන්න ගියොත් එහෙම වින්නතුනි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් විග්‍රහ කරගන්න අපි මහත්මයෙක් කැවිදිල්ල එක දවසක් අපි දෙකට විතර පටන් අරගෙන පහමාර වෙනකොට මේ අභිධර්ම කාරණා විභංග ප්‍රකරණي අරගෙන ඒකේ තියෙන අභිධර්ම කාරණා එක එක පැහැදිලි කරලා කරගත හැකි. ඒ අයදීම ඔය සංගරාදීමේ ලියන මේ බොහොම ධර්මදර පිළිත් ඒක නිසා ඉතින් මම ඒ ඇත්තට ඒව කතා කරා. නැත්තම් ඉතින් තේරුමක් නැහැ. මොකද ඒක කළා කියලා මට නිවන් දකින්නත් නැහැ. එතකොට මට නිවන් දකින්නත් නැහැ. නමුත් අර සද්ධර්මයේ ලෝකෙට දෙන්න ඒ සූසි විදියට ගලපලා ඒ ටික කරගන්න ඕන නිසා ඒ ඇත්තට ඒක කතා කරා. දැන් මෙතන මෙන්න මෙහෙම ප්‍රශ්නිකුත් තියෙනවා බින්දල. මේකත් අපි පොඩ්ඩක් කෙටියෙන් මේ විසඳ ගන්න උත්සාහ කරමු. චක්කුංච පටිච්ච රූපේච උප්පදති චක්කු විඥාන සහ සංඛාරපත්‍ය විඥානං කියන දෙක එකක් දෙ දෙක අතර වෙනස පැහැදිලි කරලා දෙන්න. දැන් බින්දල මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. ඇයි රූපයයි කියන දෙක ගැටෙන වෙලාවේදී විපාකයක් වශයෙන් විඥානයක් හටගන්නවා. ඇහැයි රූපයයි දෙක ගැටෙනකොටම විපාකයක් වශයෙන් විඥානයක් හටගන්නවා. ඒකට කියනවා අපි කියන්නේ චක්කු විඥානය කියලා. ඒ ඇහැයි රූපයයි එකතු වෙනකොට ඒකට ඇහැයි රූපයයි පුරේ ජාතයි කියලා කියනවා. චක්කු විඥානයේ පච්චේ ජාතයි කියලා කියනවා. මේ මොහොතක් පස්සේ හටගන්නවා. ඒක හටගත්තට පස්සේ තමයි පිටින් යම් අවස්ථාවක මනෝ විඥානයේ යම් කිසි අවශ්‍යතාවයක් ආවොත් මනෝ විඥානයට ගෝචර වෙන්න චක්කු විඥානය හැදිලා තියෙන්නේ. නැත්තම් පස්ස කියලා ඔය ස්පර්ශ වෙන්නේ ගිහිනා කෙනීම මනේ. මනේ ඔක ස්පර්ශ වුණාට පස්සේ තමයි තියෙන්නේ වීමක් දැනෙන්නේ. මොකද ඇහැට සැපයක් දැනෙනවද ඔබට? ඇහැට සැප කියන එකක් දැනෙන්නේ නැහැ. රූපයක් දැක්කාම ඇහැට නෙමෙයි තියෙන්නේ සැප දැනෙන්නේ. කොහෙටද දැනෙන්නේ? මනට සැප දැනෙන්නේ. මොකද හේතුව මන තමයි ඔය ඔක්කොම මේ මන හැදෙන වෙලාවෙදි තමයි තියෙන්නේ ඔය ඔක්කොම දෘෂ්ටි චෛතසික ඔය ඔක්කොම වැහැල ඉවර වෙලා ඒ අවශ්‍ය ටික හැදිලා තියෙන්නේ. සංකාරපත්‍ය විඥානං කියලා හැදෙන තැනදී මනෝ විඥානයක් ගොඩතුරට හැදෙනවා. ඒ මනෝ විඥානයේ හැදෙන වෙලාවෙදී තින්නතුනේ ඒ අවශ්‍ය කරන ඔක්කොම දේවල් එක තමයි ඒක හැදිලෙන්නේ. එතකොට ඒකේ ඔක්කොම දේවල් කියලා කිව්වේ යාල ආදාන චෛතසික ටික. සම්පචිත සාධාරණ චෛතසික ටික තියෙනවා. ඒ වගේම අනිත් ඒ ආදාන චෛතසික 52කින් ආදාන චෛතසික ටික ඔබට බහැගන්න. විශේෂයෙන්ම දෘෂ්ටි චෛතසිකේ ඔබට බහැගත්ත නිසා මොකද වෙන්නේ? අර සැප දුක කියන එක පැන වෙන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට කාන්තාවක් ගන්න, ඔය කාන්තාව කියන කෙනාට තියෙන්නේ, අපි හිතමු කාන්තාවක් නිකන් ඉන්න වෙලාවක් තියෙනවා, ගැප් බරව ඉන්න වෙලාවක් තියෙනවා. අපි හිතමු නිකන් ඉන්න වෙලාවේදී කිව්වොත් අසූචිය කියන එක එපාම කරපු එක. නමුත් ගැප් බරව ඉන්න වෙලාවේදී මෙයාට උවමනාවක් වෙනවා, අසූචි පොඩ්ඩක් ගන්න අර දොළ දුක උදෙසා. මේ වෙලාවට අසූචියක් දැකීම මෙයාට හරි ප්‍රියජනකයි. හැබැයි අර වෙලාවට ඒක නෑ. එහෙනම් දැන් මේ බලන්න මේ මේ අවස්ථාවේදී බැහැලා තියෙන චෛතසිකත් එක්ක තමයි අර දෘෂ්ටි චෛතසිකයත් එක්ක ඇවිදilla මේ දේ සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් ඒ ටික සිද්ධ කරගන්න නම් අර ස්පර්ශය ඇවිල්ලා වදින්න ඕනේ මේ. ස්පර්ශය ඇවිල්ලා වදින්නේ මොකේද? අර කියමු මනෝ විඥානයේ තමයි මේක ඇවිදilla වදගන්නේ. එහෙනම් දැන් සංඛාර පත්‍යයෙන් හැදෙන මනෝ විඥානයක් හැදුනට පස්සේ එතනින් එහාට අර චක්කුංජ පඩිත රූපේච උප්පද්දේ චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියලා සංගතිය යුක්ත වූ පස්සේ ස්පර්ශය කියලා ස්පර්ශ වෙන්නේ අර මනෝ විඥානයි. ඒ මනෝ විඥානයේ ස්පර්ශ වුණාට පස්සේ අර දෘෂ්ටි චෛතසිකයක් දැහැගෙන නිසා මොකද වෙන්නේ? ඒක සැප දුක වශයෙන් පනව ගන්නවා. යන්නේ එහෙම ක්‍රම වේදයකට තමයි අපිට සැප දුක උපේක්ෂාව කියන එක පැනවෙන්නේ. නැත්තම් කෙනෙක් ඉන්නවා වැනිලා අයිස්ක්‍රීම් වලට කැමති, තව කෙනෙක් ඉන්නවා චොකලට් අයිස්ක්‍රීම් වලට කැමති. ඒ ඔක්කොම අර දෘෂ්ටි චෛතසිකයත් එක්ක තමයි හැදිලා ඉන්නේ. මොකද උදත් වැනිලා කෑවත් අරක කෑවත් ඒක සැප දුක පැනවෙන්න නම් ගිහිල්ලා අර මනෝ විඥානේ වදින්න ඕනේ. මොකද දිවට සැප දුක පැනවෙන්නේ නැහැ. ඒ කියන්නේ මුලින්ම රහතන් වහන්සේ ගත්තාම උන්වහන්සේට දිව සම්බන්ධව තියෙන්නේ, ඒ කියන්නේ ඇහැ කන්න, එතකොට ඇහැයි කනයි නාසයයි දිවයි ඔය හතරටම තියෙන උපේක්ෂා වේදනාවක් විතරයි. උන්වහන්සේගේ සුවදුක් උපේක්ෂා කියන තුන පැනවෙන්නේ කයට විතරයි. මොකද කයට විතරයි ඒක පැනවෙන්නේ. මොකද කයට විතරයි උන්වහන්සේට සැප දුක කියන එක තේරෙන්නේ. අනිත් ඒවා ඔක්කොම උපේක්ෂා සාගතයි. ඒකට හේතුව නිදර බලන්න ඔබ දැන් ෆ්ලෑෂ් ලයිට් එකක් දියා උන්වහන්සේ බැලුවොත් එහෙම උන්වහන්සේ දුක් වේදනාවක් හට ගන්නවා. හැබැයි ඒක අර ලයිට් එක නිසා නෙමෙයි, මොකක් නිසා ඒ ලයිට් එක ඇහි වැදිලා අර කය සම්බන්ධව පිළීමක් සිද්ධ වෙච්ච නිසා. එහෙනම් උන්වහන්සේට එතනදි විතරයි තියෙන්නේ අර සැප දුක කියන එක පැනවෙන්නේ ඇහැ සම්බන්ධ. එහෙම නැත්නම් උන්වහන්සේ මොකක් දැක්කත්, උන්වහන්සේ රෝස බලක් දැක්කත්, අසූචියක් දැක්කත්, උන්වහන්සේට ওই දෙකට ඇලි එකකට ඇලින්නේ නැහැ, අරකට ගැටෙන්නෙත් නැහැ. උන්වහන්සේට උපේක්ෂා සාගතයි. ඒ හේතුව මොකද? උන්වහන්සේට දෘෂ්ටි නැහැ. ඒ දෘෂ්ටි නැති ගම නිසා මොකද වෙන්නේ? උන්වහන්සේට ඕන එකක් එකයි. දැන් උන්වහන්සේ ආහාර ගැන එහෙම කතා කරද්දී උන්වහන්සේට ආහාරයේ ප්‍රභේද තියෙන්නේ දෙකයි. එකක් ඝන ආහාර, අනිත් එක ද්‍රව ආහාර. ඉතින් ඝන ආහාරයක් වශයෙන් උන්වහන්සේට මොනවද දෙන්නේ? ඒ උන්වහන්සේට ඕන එකක් වළඳනවා. නිරෝණ එකක් නම්, කන්න පුළුවන් එකක් නම් උන්වහන්සේට ඒක ඕන එකක් වළඳනවා. උන්වහන්සේට උපේක්ෂා සාගතයි. ආනේ මේ කරවිල නේ, මේක කන්න බෑනේ, එහෙම ඒවා නෑ උන්වහන්සේට. හැබැයි ඉතින් තව මොකක් හරි තියුණා නම් අධික තිත්ත සාගත දෙයක්. ඒ තිත්ත සාගත දෙය කනකොට දිව පෙළීම නිසා සමහරවිට උන්වහන්සේට කාය වශයෙන් දුක්ඛයක් එන්න පුළුවන්. හැබැයි රස වශයෙන් දුක්ඛයක් එන්නේ නෑ උන්වහන්සේට. දැන් නිකම හිතලා බලන්න මොන හරි සැර මොනවා හරි දෙයක් සාන්ද්‍ර දෙයක් දිවේ තියාගත්ත කියලා ලුණු ටිකක් හරි කමන්නේ. ලුණු රසයෙන් උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. නමුත් අදි සාන්ද්‍ර ලුණු ටිකක් දිවේ තියාගත්තොත් දිව පිච්චෙනි. අන්න ඒක නිසා උන්වහන්සේට දුක් වේදනාවක් හටගන්න පුළුවන්. එහෙම නැත්නම් හැම ආකාරයකම හටගන්න උපේක්ෂා වේදනාවක් විතරයි. ඒ සම්බන්ධ. හැබැයි කය සම්බන්ධව සුව දුක් උපේක්ෂා තුනම හටගන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රම වේදයක් තියෙනවා. පොඩ්ඩක් මේ CD තියෙන ඒවා අහන්න තියෙනවා. මේ ප්‍රශ්නේ අහපු කෙනා ඒ CD අහද්දී ඔබට හොඳ ආකාරයෙන් පේ. අපිව ගොඩාක් විග්‍රහ කරලා දීලා තියෙනවා. මේ ඉන ක්‍රම වේදයේ සලායතන මගින් මේවා ගත්තට පස්සේ ඒ වගේ ස්පර්ශ වෙලා ඒ අර දුස්තිත් එක එනකොට ඒ ස්පර්ශ වුණාට පස්සේ බලාපොරොත්තු ඉෂ්ට වෙනකොට ඇලෙන හැටි, බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට ගැටෙන හැටි. ඔය ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. නිය ඉස්සරහට දවසකට ආයි මේවා විග්‍රහ කරගම්. විග්‍රහ කරගෙන ඒක හරියාකාරව දැනගන්න. ඒක කොහොමද තියෙන්නේ? දැන් මේ මේ මේ සද්ධර්මයේ දැන් ඔබ මේ නිරන්තරයෙන් ශ්‍රවණය කරගෙන යනකොට දැන් ඔබගේ තියෙන ඕනේ එකම එක දෙයයි. පළවෙනි මේක තියෙන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්න අසත්පුරුෂයන් ඇසුරු කරන එක වැළකීලා ඉන්න. අසත්පුරුෂ සේවනයේ කියන එක තියෙන්නේ බොහොම දරුණු දෙයක්. ඒකෙන් තමන්ට මහා විපතක් සිද්ධ වෙයි. සත්පුරුෂ සංසේවනයේ අර්ථය පුළුවන් තරම් බණ දහම ඉගෙන ගන්න. සත්පුරුෂ සංසේවනයේ කිව්වහම මේ මිනිස්සෙක්ම වෙන්න ඕනේ නැහැ. බණ පොතකුත් සත්පුරුෂ සංසේවනයේ තයිති. පුළුවන් තරම් ඒ බණ දහමක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒ මොහොතේදී ඒ බණ දහම දන්න කෙනෙක් එක්ක ධර්මයේ පොඩ්ඩක් කතා කරන්න. සබ්‍රාහ්මචාරීන් වහන්සේලාව නිරන්තරයෙන් අසුරු නිසුරු කරන්. ඒ අසුරු නිසුරු කිරීම තුළ පිංගුතුනි ඔබ අර අසත්පුරුෂ සංසේවණයෙන් මිදිල යන. අසත්පුරුෂ ආශ්‍රයෙන් මිදිනවා කියලා කියන්නේ මේ ලෝකේ සාර දේවල් සාර ලෙස ගන්නවා, අසාර දේවල් අසාර ලෙස ගන්න. ඕක නම් හොඳට ඔළුවේ තියාගන්න, නැත්නම් ඉතින් මහා විනාශයක් වෙන්නේ. මොකද ඔබගේ ඔළුවේ දෘෂ්ටියක් වැන්නන එතනින් යාර ඔබ ක්‍රියාත්මක වෙන්නේ තනිකරම විකෘතියට. මේක මහා අපරාධයක්. තථාගතයන් වහන්සේ කෙරෙහි කවුරු හරි කෙනෙක් ඔබව විදෙව්වද? මොකද ඔය දෘෂ්ටිය තියෙනවනේ ඔබ සෝතාපන්න ඵලයට එනකම් ඔබ එක එක ආකාරයේ දෘෂ්ටිගත කරවන්න පුළුවන්. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදෝ කියන තැනට එනකම් පිංගුතුනි ඔබ එක එක ආකාරයේ දෘෂ්ටිගත කරනවා. ඒකයි කියන්නේ ගති නියත වෙනකම් ඔබට එක එක ගති පහළ වෙනවා ඔබතුමා. සෝතාපන්න ඵලයට එනවා කියලා කියන්නේ ගති නියත වුණා. ගති නියත වුණා නම් එතනින් යන්න බය වෙන්න දෙයක් නැහැ. එතකල්ම ඔබට විවිධ දෘෂ්ටි දීලි විරලා ඔබ විනාශයටපත් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් පොඩ්ඩක් පරිස්සම් වෙලා කටයුතු කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ආර්ය මාර්ගයේ ගමන් කරලා මේ නිවන් මඟ සකස් කරගන්න. ඒකට තමන්ව නිදහස් කරගෙන ඉවරලා පුළුවන් තරම් කාලය දෙන නිවන් දකින ක්‍රමයේදී ඒ ආර්ය කර්මස්ථාන වඩන්න, මේ දේවල් වලට පුළුවන් තරම් කාලය දීලා ඒ කරන්න පුළුවන් උපරිමයෙන් මේක කරගන්න. මේක කරගෙන ඉවරලා මේ භව ගමන කෙරවර කරගන්න. ආපහු සරයක් උපදින්න නම් උත්සාහ කරන්න එපා පිංගුදෙනි. මහා සත්පුරුෂ රැළක් ඉස්සරහට බිහි වෙන්නේ කොහමද? මේ අද ඉන්න මිනිස්සු හොඳයි, තව ඉස්සරහට බිහි වෙන මිනිස්සු පිංගුදෙනි. ඊට වඩා මහා ධර්ම කිරිසක් බිහි වෙන්නේ. ඒවයින් පොඩ්ඩක් පරිස්සම් වෙලා ජීවත් වෙන්න. ඉතින් මේ අධ්‍යවේදී මේ කෙලවර කරගත්තොත් හොඳයි. මේක නැත්තම් සතර අපාගත වෙන මහා ධර්ම තැනකට ඉල්පු කරගන්න එපා තමන්ගේ ජීවිතේ. ඕක තමයි මට හැමදාම ඔබට දෙන්න තියෙන දහම් අවවාද. පුළුවන් තරම් ඉක්මන් කරන්න, පුළුවන් තරම් ඉක්මන් කර කර මේ භව ගමන කෙලවර කරගන්නද? ඔබ මොන තර අතිරිම හිටියත් මේක තේරුම් ගන්න නැතුව ඔබ මියදුනොත් එහෙම සතර අපාය තමයි ඔබට උරුම. ඒක හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. කොහොම හරි ජීවිතයේ අවස්ථාවක් උදා ගන්න අදිස්ථාන කරන්න තියෙන්නේ මගේ ගෙදර පාන්තු කූලයක් නම් දෙන්න මම ඉඩ කියන්නේ නැහැ කියලා. ඒක අදිස්ථාන කරගන්න කොහොමද? ඒ කිව්වේ මොකද්ද? ගෙදර පාන්තු කූලයක් දෙන්නේ නැහැ, පන්සලේ තමයි මගේ පාන්තු කූලය දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ජීවිතයට ඇවිදිලා තමයි මිය දෙන්නේ කියලා. කොහොම හරි ඒක අදිස්ථාන කරගන්න. මේ උතුම් වූ බුද්ධ චීවරය ඇඟ දවටගෙන මේ මාර්ගය පසක් කරන්න ගිහිල්ලා මිය දුණක් කමන්නේ නැහැ කියලා දැන්නේ තමන්ව අදා ගන්න. ඒකයි මම කියන්නේ කසාද බැඳු නැති අය ඉන්නවා නම් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මේ මාර්ගයට ඇවිදලා මේක කරගන්න. මොකද ඔබට මොකුත් බලන්නේ නැහැ, බක්කීම් යුතුකම් කියලා දේවල් නැහැ. මේ මාර්ගයේ කොයි මොහොතේ හරි ඔබ පූර්ණේ කරගන්නෙද? මේ අද්දවේ බැරි නම් ඊළඟ එකේ එහෙම නැත්නම් ඉතින් මෛත්‍රී බුදුහාඳුනු ලෝකෙට පාලුනාම හරි, එහෙම නැත්නම් ඊට පස්සේ බුදුහාඳුනු ලෝකෙට පාලුනාම හරි, කවදා හරි මේ කරන ටිකම කරලා ඉවරලා ඔබ මේක කරගත්තා. ඒකයි තියෙන්නේ. කොයි බුදුහාඳුනුගේ ශාසනයවත් ඔබට මේ නිකන් ඉන්ස්ටන්ට් නිවන් දකින්න බෑ. ඔබ මේ කරන ටිකම කරන්න ඕන. ඒ කරලා කරලා කරලා කරලා තමයි ඉතින් මේක කරගන්නේ. ඉතින් මෛත්‍රී බුදුහාඳුනු ලෝකෙ පහළ වෙනකන් ඉන්නවා කියලා කියන්නේ ඉතින් තව අවුරුදු ලක්ෂ ගාණක් ඉන්න තියෙනවා. කෝටි ගාණක් තව ඉන්න තියෙනවා. ඉතින් තව අවුරුදු කෝටි ගාණක් උපදිනවා කියන එක ලේසි වැඩක්. අනිත් එක නිගමනේ ඉතල බලන්න. මුගලන් මහරහතන් වහන්සේ කපුසන බුදුහාඳුරගේ කාලේ මාර්යා වෙලා ඉඳගෙන අපාගත වෙච්ච කෙනෙක්. එන මේ බුද්ධා මේ කියන මේ කල්පේ මේ මහා භද්‍ර කල්පේ මුල. එහෙනම් මේ නිවන් දකින්න ඉන්න මේ මහා උත්තමයව පවා මේ ඊට යාවද කාලවලදී අපාගත වෙලා තියෙනවා. මෙයා හිතල බල මේ අද්දම මේ පන්න ගන්න එක සූසු වැඩක්ද කියලා. සෝතාපන්න වුණා නම් හරියට. එහෙම නැති වීම නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඒකයි මේ අද්දවේදී කොහොම හරි සෝතාපන්න ඵලය හරි ලබන්න උත්සාහ කරන්නේ. ඒකට අදිස්ථාන කරගන්න පුළුවන් තරම් අදිස්ථාන කරගෙන කටයුතු කරන්න. අවශ්‍ය උදව්වක් තියෙනවා නම් ඒක අපි කරලා දෙන්න. අපි නිවන් දකින්න යන ගමන් තමයි ඒවා කරන්නේ. අනුන්ට බණ කී කියන ගොපල්ලෝ එහෙම නෙවෙයි. අපේ වැඩේ අපි කරගන්න ගමන් ඔබට උදව්වක් කරන්න. මොකද ඔබ අපිට ප්‍රතිපාදුකම් අපේන මහා උතුම් පිරිස. නිවන් දකින්න යන මේ පිරිසට මේ ශාසනය රැකගන්න. තමන්ගේ ලාය පූජ කරගෙන ඉන්න පිරිසක්. ඒක නිසා ඔබට මොන හරි ගැටලුවක් තියෙන ඕනෙම වෙලාවක අපි ඉන්නවා ඒක විසඳලා දෙන්න. ඒක නිසා ප්‍රශ්න යොමු කරන්න ඒ ප්‍රශ්න වලට අදාළව ඒ උත්තර සපයලා අර කර්මස්ථාන ආපු අයට ඔය හොඳ දෙයක් ඒ කර්මස්ථාන ඒ වගේ ලියලා දෙන්න. ඒ ඔබට ඔබ කැමති කර්මස්ථාන ඒවා විස්තර කරලා දෙන්නම්. එතකොට ඔබට ලේසියි ඒ කර්මස්ථාන වඩාගන්න. අපි මේ විදිහට කටයුතු කරගෙන යන්න. හොඳයි පින්තුරි එන්න. පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරලා ඉවර වෙලා අපි සදාන දේශනාව අසවක්ත කරමු. සියලු දෙනාම සූදානම් වෙන්න මේ පුණ්‍යානුමෝදනාව කිරීම සඳහා. හොඳයි පින්තුරි එන්න. පළමු කොටම සිහිපත් කරගන්න. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු අදාළ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මේ ශ්‍රී සද්ධර්මය ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා අතරින් සේවකයන් දෙකකින් මේ සද්ධර්මය අවබෝධ කරගෙන නිමම්මක පසක් කරගන්න යන්නා වූ ඒ උත්තම වික්ෂි වික්ෂිණී උපාසක උපාසිකා කෙනෙක් දිවණක් පිළසත් තීපත් කරගෙන මෙසේ දැස් කරගත් ආශීර්වාද පුණ්‍ය ගංගා කුතර ගංගා ඒ උත්තම උන්සා විද්දල පතුලරි මේ පිවි දීපති වියාමෙන් ඒ උත්තම මේ ශ්‍රී සම්බුද්ධ සාතන තුරදී මේ අද්භවී තුරදී මේ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියන පින් අනුමෝදන් කරා. ඒ වගේම පිළිතුරු මොහොත කර සීපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාළ දෙවි දේ ශ්‍රී සද්ධර්මය මුග පරම්පරාවෙන් අරගෙන විදිහට එදා මාතෘ යල්ලෙන් විහාරදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරලා තමන්ගේ දිවි පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින් සිවරක් කෙරී සත්‍ය පත් කරගෙන උපදින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා විදුර ගංගා ඒ උත්තම උන්සා විදුර පතුලන්නේ තුමි. මේ දීපතර යාමේ මේ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ සාධනය තුළදී මනිත්‍ය මංගල පරම සුන්දර අමෘත මා නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පිළිදෙන මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉදලා මේ ස්ථානයට ආවා වූ සීලමු දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන් ඊෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සිවණක් පිළිස ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන ජම්සේකර ප්‍රජාපති ආදී සීලමු දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරලා ඔබ සිල් රැස් කරගත්තා වූ සීලමු පුණ්‍ය ගංගා පිටර ගංගා ඒ ආකාරයට තීන්දල වතුරන්නේ තිවි දීපද රියාමින් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා තිවණක් පිළ සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිහි මුතු මූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටින් අනුමෝදන් කරා. ඒ වගේම පිඟුදුලි මොහොත කර සිහිපත් කරගන්න ඔබ නවින් ජම්මාන්තරගත වන දිනා වූ තීරුම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවෝ ඥාති මිත්‍රාදීන් ඒ වගේම පිඟුදුලි මහා ධර්ම යුද්ධය අතිවිච්ච කාලෙක මේ පරිලෝකිය ආව සතුරු හෝ මිතුරු ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්ද විචලක් නෙමෙයි මේට කල්පණු එකට ඇතුළු තමන් වෙත අම්මා වෙත තාත්තා වෙත ගුරුතුමා ඥාතිද මිත්‍රාදීන් වෙත ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිල් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ගංගා අපත ගංගා එයා කෙරෙහි සිතුල පතනරණී තින් විහි දීපති රියාමෙන් එයා කියම් කිසි අභාවි ස්ථානයේ කිනෝනම් එයින් අතු මිදේවා අජරාමන සංඛ්‍යාතර වෙන ඉන්සන් සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරා. ඒ වගේම හිඳු මොහොතකට සිහිපත් කරගන්න කර්මයේ කල්පණු එකක් ඇතුළත තමන් විසින් අවැඩ සාධාරණට ලක් කළ තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහින් අද ඔබ මරණව කපනව කොටනවා කියාගෙන ඔබ කෙරෙහි ක්‍රෝධයෙන් හැමිලිලා ඉවර වෙලා ඔබගේ ආර්ය ගමනට බාධා කරනවා ලෞකික ජීවිතයට බාධා කරනවා අන්නේ තුළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිල් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුතර ගංගා එයා කෙරෙහි පිළිතුර පතුලට නිදි මිදි හැදටි යමිනී අය අභව ස්ථානයෙන් අතු මිදේවා අජරාමන සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියන සාදු කියලා යට පින් අනුමෝදන් කරා. ඒ වගේම පිඟුදුලි මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා කිරි විශේෂයෙන් පිඟුදුලි මේ සද්ධර්ම දේශනාවද පවත්වන්න මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සහ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා වසීපත් කරගන්න. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්ම ප්‍රචාරයේ උදෙසා තමන් විසින් මෙහෙත මාන්තෙන් හරි අම්බ කරගන්නා වූ ධනෙන් කොටසක් සාසන අභිවෘද්ධිය උදෙසා පූජා කරන්නා වූ පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනා වසීපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරු ඥාතික මිත්‍රාදීන් මේ රට පාලනය කරන උත්තම පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනා ස්වාමි දරුවන් ස්වාමි දිනන සේවක සේවිකාවන් ඒ සියලු දෙනා වසීපත් කරගෙන ඔබ සිල් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයෙන් පිහිටුල පතුල් හරින ඒ පිං විහිදී සිටි යාමේ නේ අය යම් විග්‍රහවල පද්‍ර දෝසාන්ද කර තිරණ ඒ සිල් දෝසාන්ද කරගත දූරි මුත වේවා යක්ත පෙර නිසාද මලගල කුම් බණ්ඩාදී වැඩ මේ නියව දෝසාන්ද කර තිරණ ඒ සිල් දෝසාන්ද කරගත දූරි මුත වේවා ඇස්වා කටවා හෝහා ඔල් දෝසක සංකා දෝසාන්ද කර තිරණ ඒ සිල් දෝසාන්ද කරගත දූරි මුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් තිගන මොදක් කරන්න. ඒ වගේම පිළිදෙල මොහොත කර සිහිපත් කරගන්න අදෝ මේ ස්ථාන ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානකින් සන්තර්ප වෙනවා ලැබුණ අවශ්‍යරි දක්ති වේගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඇති මාර්ගඵල අවබෝධ කර නැති එමනම් මේ ආහාර පාන සකස් වේලා එදා යට අතී ඉඳලා වැවමුණු සකස් කළා වෙල් සකස් කළා කුමරු අබුල්ල ගෝයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගන්නකම් අප කැප කළා කටයුතු කළා යම් ඉතිසක් ඉන්නවනම් අන්නේ සුළු දිනාවක් සිහිපත් කරගෙන ඔබ සින රැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ විදුල පතුල් හරිනේ පිං විදීපති රියාමිනේ යති යම් කිසි අභාව ස්ථානයේ කිනෝනම් එන් අතු මිදේවා ජරාමු සංකේතලි උනිසල සීවලවත්වා කියලා සාදු කියලා යට තින් අනුමෝදන් කරන්නේ. ඒ වගේ පිංගුදිර මොහොත කර සිහිපත් කරන අද මේ සඳ විද්‍යා සද්ධර්මයේ ශ්‍රවණය කරලා දීතලෙන් පිණින් ආරක්ෂා වෙලා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා මෙතිමදිරුවන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හම්බුනේ මේ ස්ථාන භූමියනේ නිසා එමනම් මේ ස්ථාන භූමිය වල මේ විහාරාධිපති ස්වාමින් වහන්සේලා සහ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා දුර මේ ස්ථාන භූමිය සංඝසතු කරලා පූජා කළා වූ යම් සුදුත්තම් පිරිසක් ඉන්නවනම් ඒ සිළු දිනාව සිහිපත් කරගන්න ඒ වගේ මේ ස්ථාන භූමිය වල මුල් පදිංචි කරවන්න ඉන්නවනම් ඒ සිළු දිනාව සිහිපත් කරගන්න ඒ වගේම මේ ස්ථාන භූමි ගොඩනගී මේලා ගඩලක් ගඩලක් ගානේ මේ ස්ථාන වලට ගෙනහලා වැදලා කරලා සකස් කළා වූ යම් පිරිසක් ඉන්නවනම් මම මේ මුදල් ආදරයක් යට කරලා තිනවනම් යම් සාදුකාරකකින් සම්බන්ධ වෙලා තිනවනම් අන්නේ සිළු දිනාව සිහිපත් කරගෙන ඔබසේ දස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා අකුසල ගංගා ඒ ආගිරි විහිදුල පතුල තරණේ පිං විහිදීල ක්‍රියාමි නේ යත් යමි දබා මේ ස්ථාන කිරුණේ ගත මේ දේවා අජරාමන සංඝයාදල නිසන සීව ලබත්වා කියලා සාදු ක්‍රියට තින් අනුමෝදන් කරා. ඒ වගේම මේ දින අවසාන වශයෙන් සිහිපත් කරනවා මේ ස්ථාන දෙවියන් දින සද්ධර්ම ශ්‍රවණය කරද්දී මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසු මේ ස්ථාන වල ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම සද්ධර්මයේ පරිගත කරලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවීව ලෝකේ නෝනෑම කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීල දේ උදා වෙලා තියෙන්නේ. විද්‍යාක්ෂම වශයෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තිම වාදික පිරිසක් මේ ලෝකෙට දීපු දාය දෙන නිසා මම මේ දාය දුක කියන නිවන් දකින්න යන ඔබ දෙන පිණේ යට අනුමෝදන් වෙන කැපයි. මම මේ සීල පුණ්‍ය ගංගා පුත්‍ර ගංගා ඒ ආගිරේ විහිදුර පතර හරණී බින් විහි දීපිත රියාමින් ඒ ඇතියම් කිසි අභාවේ ස්ථානයේ කිනවන ගෙන් අතු මේ දේවා ජරාවන සංඛ්‍යාත නිවන් නිසන තීම ලබත්වා කියලා සාදු කියලා යට තින් අනුමෝදන් කරා. එවනම් පිළිතුරු බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාට මේ ශ්‍රී සම්බුදු සාසනය තුලදීම මේ අද්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.